Halo, halo, halo. Sansar sarog vinitani sam sannita satam sucitaradhi sam sandhir pam swan tanupala sam සංලාප දේසින් පලනේ විසාසම් සංසාමිගං කේවල මොහනාසම් සන්නාපන්මාල රණේ නිසේසම් සංසේවෙ සංදාස්ති මුදාර පාසම් සංහාර ධම්මං පනමේ සදාසං සංදාස ගන්නා සිත පාපනාසං සන්නාප දන්සින් හත මෝර පාසං සම්පාර ගාමින් සුචිතාර වාසං සංවාද සංගම් පනමේ රසාසං සතර සැලසයුර නවතා නිවන් වැද පැතිර නැති දිරිමත් රං පතන් ලෙද නිතර දිනන තුම් සදහම් දෙසන ලද වැතිර වඳින්නේ මගේ සම්බුදු මහිමි සද සැකතෙන් දුරු කරන එලෙසින් මෝනසන යුදඳුන් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වදිනින් බැතින් සිරි සදහම් මිනි පහන සද සැප දෙන නැසිය යුතු පව හැම නසන බව මෙනිසුනු විසුනු කරනිති ගුණ පුරන ලත් සැප දමා පරතිර වෙත නෙත් යොමන වඳිනින් නිති පතාකින් සරු මහසඟන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සම්පාදං පස්සති සාදෝ සාදෝ සාදෝ ශ්‍රද්ධාවන්ත පින්තුනි ලස්සනිරි බව විහාරස්ථානයේ මාත්‍රිකව සිදු කරන සීල සමාදන් වැඩසටහනෙහි 2018 වර්ෂයේ දොරටු පොහදා අවුරුද්දේ මුල්ම පුන් පොහො දිනයි ඔබ මේ සීල සමාදන් වල සිටින්නේ. ඉතින් මේ අවුරුද්ද ඔබ හැම දිනාටම ලොකු ආශිර්වාදයක් සත්‍යාගති ගැනීම විදිහට ඔබ මේ අවුරුද්ද ආරම්භයේදීම උතුම් පින්කමකට සහභාගී වෙනවා කියලා සතුටටපත් වෙනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ හැම දහම් කදේකින්ම අපට ලබා දෙන්නේ නුවණ දිනු කරගත හැකි මාර්ගය. කොහොමද අපි ප්‍රඥාව දිනු කරගන්නේ? කොහොමද අපි දුකේ නිදහස් වෙන්නේ කියන කාරණේ බුදුහාඳුරන්ගේ හැම දහම් කදේකින්ම විස්තර වෙන්නේ. ඔබ ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණය කරන මොහොත තුල ඔබේ ඒ ලක්ෂණය කියනට ඕන. හිතේ තියෙන අකුසල විතරක ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදීම ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. අපට හිතේ පීඩාගෙන දෙන දැඩි ලෝභය, අමනාපය, මෝහය කියන මේ කරුණු ධර්ම ශ්‍රවණය කිරීමේදීම ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඔබ බණ පදයක් අහනවා නම්, ඔබට ධර්මයේ නාම යමන් ඇහෙනවා නම්, ඒ ඇහෙන දේ තුළින් ඔබට ඒ ඇහෙන මොහොතේදීම ඔබේ හිතේ තියෙන කෙලෙස් අඩු වෙන්නට ඕන. එහෙනම් තමයි මේ නියම ධර්මදේශනයක් වෙන්නේ. බණ අලෙවුණාට පස්සේ ඔබේ හිතේ කලින් කත්තනා කෙලෙස් වැඩි වෙනවා නම්, කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනවා නම්, කෙනෙක් ගැන දැඩි රාගයක් ඇල්මක් ඇති වෙනවා නම්, ඇත්තටම අපි ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්නා වෙන්නේ නැහැ. පින්තුනි, ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් කියලා ධර්මයෙන් සඳහන් වෙනවා. විමුක්තායතනයක් කියන විමුක්තියට පත්වන ස්ථානයක් කියලා. Listening to Dhamma is the place where we enter to the Dhamma. Listening to the Buddha's message is one of the places that we enter the liberation. එතකොට කෙලෙස්වලින් දුර වීම විමුක්තියට පත්වන මාර්ගයක් වෙන්නට ඕන ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. අපි කලින් සඳහන් කළා තියෙන විමුක්තායතන සූත්‍රය ගැන. විමුක්තියට පත්වන කෙලෙස් නිවීමට පත්වන අවස්ථාව ගැන සඳහන් වෙනවා. ඒක එක අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ කාලේ වාස් ශ්‍රාවකයන් නිවන් දැක්කේ ධර්ම ශ්‍රවණය කරන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ නිවන් දකින්නේ ඇස් දෙක වහගෙන ඉන්නකොට කියලා නේ. ඇස් දෙක වහගෙන දැඩිවම භාවනා කරන වෙලාවදී නිවන් දකින්නවා කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. තේනතනි ධර්මයේ ඥානය කොමත්තලා කෙලෙස් දුරු වීම වන්නේ සති සම්පජඤ්ඤය කියන කාරණා දෙක මත. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ. mindfulness and wisdom. ତොර මෙන්න මේ කරුණු දෙක තමයි ධර්මයේ නාමයෙන් කරන හැම දෙයක් ප්‍රතිම සිද වෙනට ඕන. එකාන්තකින් අපේ ශරීරය හා හිත ගැන සිහිය අවධානය දිනු වෙන්නට ඕන. අනිත් එක ඇත්තටම මේ මොහොතේ අපේ ජීවිතේ වෙන්නේ මොකක්ද කියන එක නුවණින් තේරුම් ගන්නට ඕන. එතකොට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී වෙන්නේ මේක. තමන්ගේ හිත ගැන, තමන්ගේ කය ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්නවා. අනිත් පැත්තේ මේ අවස්ථාවේ තමන්ගේ ජීවිතයට වන්නේ මොකද්ද කියන එක නුවණින් මෙනෙහි කරනවා. අන්න ඒ කරුණ තමයි අපි මේ විස්තර කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම ධර්ම දේශනාවක්ම අපිට කරන්නේ මෙන්න මේ ප්‍රඥාව ලබා දෙන එක. කෙලෙස් දුරු වීම කියන එක වෙන්නේ වෙනතුනේ අවිද්‍යාව දුරු වෙච්ච ප්‍රමාණයට. අවිද්‍යාව කියන්නේ නොදැනීම. අපි ඩිලූෂන් කියන්නේ, ඉග්නොරන්ස් කියලා කියන්නේ. එතකොට ලෝභ ද්වේෂ දෙක කියන එක අඩු වෙන්නේ කොයිතරම් දුරට අපේ මෝහය නැත්නම් අවිද්‍යාව දුරුනාද කියන කාරණේ මත. එනිසා අවිද්‍යාව කියන එක හරියට අන්ධකාරයක් වගේ. අන්ධකාරයක් යම් තැනක තියෙනවා නම් අපට අන්ධකාරයේ කුමන හෝදයකට අරගෙන අයින් කරන්න බෑ. දැන් මේ ශාලාවේ සම්පූර්ණයෙන්ම අඳුරුයි නම් අපිට පුළුවන් ද ලොකු උර ටිකක් ගෙනල්ලා බෝල් ටිකක් ගෙනල්ලා කරවල අයින් කරන්න? අපිට එහෙම කරන්න බෑ. අපි කොහොමද අන්ධකාරය අයින් කරන්නේ? ආලෝකයෙන් සල්වන එක. අන්නේ වගේම තමයි හිතේ තියෙන නීවරණ, හිතේ සතුට වහලා තියෙන කෙලෙස් කියන ඒවා අයින් කරන්න නම් ප්‍රඥාව නිමති ආලෝකයක් දල්වන්නට ඕන. ප්‍රඥාව කියල කියන්නේ මොකද්ද? ඇත්තටම අපේ ජීවිතේ වෙන්නේ කොමක්ද කියන අවබෝධය දිනු වෙනට ඕන. ඒ අවබෝධය දිනු වෙනකොට ඒ අවබෝධයෙන් සිදුවෙන දෙයක් තමයි කෙලෙස් දුරු වීම කියන එක. දැන් මට දැඩි රාගයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා, මම කයින් කරන්න ඕන කියන විදිහට ඒක අඩු වෙන්නේ නැහැ. යම්ක ප්‍රමාණයකට ඒක රළමන්ටම අඩු වෙන්න පුළුවන්. නමුත් ඒකේ මූලය තියෙනවා, අනුසය වශයෙන් තියෙනවා. ඒ අනුසයන් එක්කම කෙලෙස් දුරු කරන නම් මේ අවබෝධය ලබන්නට ඕන. ඉතින් අන්නේ අවබෝධය ළමා දෙන්න තමයි බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක්ම අපට ධර්ම දේශනා කළේ. පින්නතුනි මේ දේශනා කරපු ධර්ම දේශනාවේ ලක්ෂණයක් තියෙනවා, අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ක්‍රමයෙන් ගැඹුරට යනවා. හරියට මහා සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන වගේ මේ ධර්ම දේශනාවේ තියෙන ලක්ෂණය තමයි ටිකෙන් ටික ගැඹුරට යනවා. ඕනෑම කෙනෙකුට කිසියම් මට්ටමකින් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අවධානයෙන් සිහියෙන් හිටියොත්. ඒ වගේම වෙනතුනේ ඒ ධර්මයෙන් ප්‍රතිඵල ගන්නවත් එක්කම අපේ ජීවිතවල කිසියම් වෙනසක් වෙන්න ඕන. මොකද වෙනස? වෙනස තමයි වෙනතුනේ මානසික සතුට එන්නම වැඩි වෙන්න ඕන. දැන් කුඩා කාලේ පටන් ගන්න මේ අපේ ආපු ගමනේදී දැන් වාදුර ගමනක් න්යාගනේ දපිනේ ඉපදෙච්ච මව්බිමේ ඉඳලානේ ලෝක පොලේ තනිකරම අනිත් පැත්තටම ආවනේ. දැන් 24ක් විතර 22ක් විතර ෆ්ලයි කරලා අනිත් පැත්තටම ආව ලෝක පොලේනේ. ඒව බාහිර සතුටම හොයාගෙන මේ ආවනේ. ඒ ආපු ගමනේ ආපස්සට හැරිලා බලන්න ඇත්තටම සතුට වැඩි වුණාද කියලා. පින්නතුනි එහෙම අපට නියම විදියට සතුට වැඩි වුණේ නැත්නම් අපේ ජීවිතවල කොතන හරි අඩුවක් වෙලා තියෙනවා. අන්නේ අඩුව පුරව ගන්න තමයි පින්නතුනි. ඒ අඩුව අවංකවම සමන් තේරුම් ගන්න තමයි අපි මේ ධර්මය අහන්නේ. ඒ අහනකොට අපට සැබෑ දෙසම සතුට ලබන ධර්මය තේරුම් ගන්නට පුළුවන්. ඉතින් අන්නේ සතුට ආරම්භයේ පටන්ම ටිකෙන් ටික වැඩි වෙන්නට ඕන. පින්නතුනි තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන විට තමන්ගේ සතුට වැඩි කරගන්න ක්‍රමය බුදුහාමර දේශනා කළා. ඒකේ පළවෙනිම ආරම්භක පියවර තමයි දැනට මේ මොහොතේ අපි ලබාගෙන තියෙන මේ සම්පත් ටික, මේ වාසි ටික, බෙනිෆිට්ස් ටික තමන් හිතන්නට ඕන. සාමාන්‍ය කෙනෙක් ලෝකෙ ඉපදිලා ඉඳලාම බලන්නේ තමන්ට නැති දේවල් ගැන තමයි බල බල ඉන්නේ. මට මේ දේ නැහැ, මේ දේ ලබා ගන්න ඕන කිය කිය තමයි බලන්නේ. නවත් වෙන දින බුදුහාමරගේ ශ්‍රාවකයන් විදියට අපිට වඩා ගැඹුරින් ජීවිත දෙස බලනවා. අපි බලනවා මේ මොහොතේ තමන් කොච්චර දෙයක් ලෝකේ ලබලා තියෙනවද කියලා. පින්නතුනේ මේ ලෝකේ ඉන්න සත්‍යයන් අතරින් බුදුහාමර සඳහන් කරනවා අනිත් සත්‍යයන් කොච්චර නම් මේ ලෝකේ ඉන්නවද කියලා. කර්මා රූපව එක එක සත්‍යයන් එක එක රැළස් වල භවයන් වල ජීවත් වෙනවා. දැන් සතර ආපාය ජීවත් වෙනවා. විශේෂයෙන් අපිට සතර ආපායන එක ආපායක් තිරිසන් ආපාය විතරයි අපිට පේන්නේ. ඒ එක තිරිසන් ආපාය ගත්තත් වෙනුතුනේ බලන්න කුමුමි ගත්තොත්, කඩි ගත්තොත්, මාළු ගත්තොත්, ඒ එක කුඩා සත්‍යයන් වර්ගයක් ගත්තත් කොච්චර නම් ඉන්නවද? මේ මුළු ලෝකෙම පෘථිවියේම මිනිස්සුන් ඉන්නේ බිලියන 7යි පොඩ්ඩක් වැඩියෙන් ඉන්නේ. නැත්තම් කෝටි 700 ගණන් ඉන්නේ. නමුත් වෙනතුනේ එකම කොහොමෙන් ගත්තත් ඊට වඩා ලෝකේ ඉන්නවා. ඉතින් අපි ඒ ගමනේදී අපි කොච්චර සාර්ථකත්වයක් අපි මේ ඉපදෙනකොටම ලබලා තියෙන බලන්න. මිනිස්යන් වශයෙන් ඉපදෙන්න සමහර සත්තු මේ ලෝකේ ඉන්නවා ඉපදිච්ච දවස් ඉඳලාම මුළු ජීවිතේම ගත කරන්නේ කෑම බීම ටිකක් හොයලා. සමහර සත්තු වෙනවා ඉපදිතිදා පටන්ම අනිත් සත්තුන්ගෙන් එන අනතුරු වලින් බේරෙන්න තමයි බයෙන් තමයි ඉන්නේ. තවත් ලෝකයේ මිනිස්යම වශයෙන් ඉපදුණත් වෙනතුනේ යුද්ධ තියෙන රටවල, දුප්පත් රටවල, බොහෝ ස්වාභාවික විපත් තියෙන, ලෙඩ දුක් කියන දරිද්‍රතාවයේ තියෙන රටවල නිපදෙන්න. ඒ අතරින් වෙන දින ඔබ කොච්චර වාසනාවන්තද? සමහර ඉතාම ශාස්ත්‍රීයව ජීවත් වෙනවා. ජීවත් වුණත් ඒ දන්නේ නැහැ ඇත්තටම සතුට වැඩෙන ක්‍රම මොකක්ද කියලා. සමහර කෙනෙක් හිතන් ඉන්නේ මාළු පිටක් අරගෙන මාළු බානකොට තමයි සතුට කියලා. සමහර කෙනෙක් හිතන් ඉන්නේ නිවාඩුවක් ලැබුණාම තමන්ගේ වාහනේ පිටිපස්සේ බෝඩුවක් ගැට ගහගෙන ඇතම 100 200 දුර ගියාම සතුට තියෙන්නේ කියලා. හරියට තියෙන තනින් කෙබහකට වතුර බොන්න උග්ගා හපනවා වගේ. උග්ගා නැවම් පොඩි ඉස්මිටිකක් හම්බ වෙනවා. අන්න ඒ වගේ වෙන තේ ලෝකේ මිනිස්සු සතුට ලබන්නේ කියලා උවා මහන්සි වෙලා ඉතාම සුළු දෙයක් තමයි ලෝකේ හැම දෙනෙක්ම ලබන්නේ. පින්නතුනි අලුත් කවුරු දවස ගන්න ඔබ මේ පාසලට ඇවිල්ලා ලස්සන පින්කම කළා ආශිර්වාදාත්මක පින්කම. ඒ මොහොතේ මැතෙම අල්ලපු ගෙදර කෙනෙක් වෙනත් විදියකට ඒ සතුට ගත කරන්නේ. ඒ අය උවා වේදන් කළා. උවා කෑම බීම ගෙනල්ලා උවා මහන්සි වෙලා සින්දු ටිකක් අයියෙන් කියලා ඒ අය සතුට වෙනවා. උදේට ඒ අය නැගිට ගන්නවත් මර නැහැ ඒ අය. බඩමුඩු දාමු දාමු කැමල. පින්නතුන් ඔබ ඒ දරියාගේ කොච්චර වාසනාවන්තද ඔබ මේ සතුට ගමන ක්‍රමය දන්නවා. අන්න ඒ අතින් පින්නතුනි අපේ සතුට ලබන පළවෙනි පියවර තමයි අපි තේරුම් ගන්න අපි මේ මොහොතේ කොයිතරම් වාසි ටිකක් මේ මොහොතේ ලබලා තියෙද කියලා. සමහරව උපදින්ම මන්ද බුද්ධෙක් නැයි ආබාධින් නැයි රෝගී තත්ත්වයන් ඇතැමෙන ශරීරේ විකෘති වෙලා නමුත් ඒ සියලුම දේවලින් මිදලා ඔබ අද මේ ඉන්න තත්ත්වය ගැන පළවෙනි පියවර විදිහට සතුට වෙනවා. ඒක පින්නතුනි හැමදාම හිතන්න හැමදාම උදෑසන හිතන්න මම කොච්චර පින්වත්ද කියලාද කියලා. ඔබ කන්නාඩි ළඟට යන හැම වෙලාවෙම ඔබේ කොණ්ඩෙත් හොඳට පීරන්න. පීරන් දාගන්න හැමනේ ලස්සනක් බලන්න. ඒ අතරේ ඔබ ඔබේ හිතගෙනත් බලන්න. මේ තරම් ලස්සන හිතක් මට මහා ලස්සන රූපයක් මට ලබා දුන්නේ. මම අතීත ආත්ම භවවල මගේ හිත කොච්චර ලස්සනද මන් තියාගෙන ඉන්නේ නැද්ද? කොච්චර නම් මන් අසරණයට සලකන්නේ නැද්ද? අම්මලට තාත්තට සලකන්නේ නැද්ද? සිල් ගන්න නැද්ද? භාවනා කරන්නේ නැද්ද මන් අතීත ආත්ම භවවල? අනේ ඒ පින්කම ලානිසංස විදියට නේද මට අද මේ ලස්සන රූපයක් ලැබිලා තියෙන්නේ කියලා කන්නාරි ඉන්න කියන හැම වෙලාවෙම තමයි සිහි කරන්නේ. එතකොට තමන් වයසට ගියත් කන්නාරි ළඟට ගිහිල්ලා කවදාවත් දුක් වෙන්නේ නැහැ. දැන් අපි කන්නාරි ළඟට ගිහිල්ලා සතුට වෙන්නේ ලස්සන දෙන්නකම් විතරයිනේ. ටික ටික දුර්වල වෙනකොට දුකයි කන්නාරි ළඟට යන්නත් නේ. නමුත් පින්වතුනි හරියට මේ කුසලය තමන්ගේ කෙනගෙන තමන් ධර්මානුකූල බැලුවදී තමන් වයසට ගිහිල්ලා හැරමිටියේ මාළුවෙන් කන්නාඩි ළඟ යන දවසේදී තමන්ට එක වගේ සතුට වෙන්න පුළුවන්. අනේ මං කොච්චර වාසනාවන්ත ජීවිතයක් මේ ලබලා තියෙන සතර කොච්චර මං තින් කරපු කෙනෙක්ද? අනේ ඒ පින් අඩු වෙච්ච සමහර අය මන්ද බුද්ධිකයි ඇස් දෙක අන්ධයි බිහිරි ඒ අතුරින් මං කොච්චර වාසනාවන්ත කෙනෙක්ද කියලා ඔබ නිතරම හිතන්න. පින්නොත් මෙන්න මෙතනින් තමයි සතුට ලබන ක්‍රමය ආරම්භ කරන්නේ. මෙන්න මේක හිතන වාරේ වැඩි වෙනකොට ඔබ අද ඔබට නොලැබිච්ච දේ ගැන ඔබට ලබා ගන්න බැරි වෙච්ච දේ ගැන ඔබ දුක් වෙන ගතිය අඩු වෙනවා. මේක තමයි ආරම්භක කියවල. මෙතන ඉඳම කරුණ ගැඹුරට විස්තර කරනවා. මේක සරලයි කියලා ආවට ගියත් හිතන්න එපා. පින්නොතනේ මෙතනින් ආරම්භ වෙන මේ ගමන ඊළඟට බුදුහාඳුර අපට තවත් ඇසක් ලබා දෙනවා. අපි මේ ජීවිත සසරාපු ගමනේදී අපි ගත කරපු ජීවිතය ගැන කොච්චර අති දීර්ඝ කාලයක් අපි මේ සසරාපු අයද කියලා බුදුහාඳුර විස්තර කරනවා. බුදුහාඳුර වරක් සඳහන් කරනවා මුළු භාරතේම තියෙන සියලුම ගස්සල් එක තැනකට ගොඩනගන කපලා. ඒ සියලුම ගස්සල් අඟලි කුරුක්කට කපලා එක ගොඩක ගහලා ඒ එක එක කුරුක් අයින් කරනවා. මේ ආත්ම භවය අම්මා, මේ අම්මගේ අම්මා, මේ ඊට අන්තර ආත්ම භවය අම්මා ඔහොමම කියලා අයින් කරනවා. එහෙම අයින් කළා හර ඉක්මනටම අර ඇඟිලි කුරුක් ගානේ තියෙන ගස්සල කොටස් ඉවර වෙනවා. තමන්ට අතීතයේ හිටියේ අම්මලාගේ පරපුර ඉවර වෙන්නේ නැහැ කියලා. ඒ තරම් අපි දීර්ඝ කාලයක් මේ අපි සතරක් වනේ. තවත් වෙලාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ සතර ආපු ගමනේදී අපට අම්මනෙච්ච තාත්තන වෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වය තුල නැහැ කියලා. මනුෂ්‍යයන් අතර විතරක් නෙවෙයි. අමනුෂ්‍යයන් අතරවත් අපට ආමලක හතරන වෙච්ච කවුරුවත් නැහැ කියලා. පින්වත්නි අපි බුදුහාඳුරන්ගේ සර්වදා ඥාන අපි විශ්වාස කරනවා. බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වය අපි පිළිගන්නවා. පිළිගන්නවා නම් අපිට පින්වත්නි මේක බහැර කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරන් සඳහන් කරනවා අපේ අතීත අත්භවවල අපේ අම්මා නැති වෙච්ච අවස්ථාවේදී එකම අම්මා මිය ගියපු අවස්ථාවේදී අතීත අත්භවවල අපේ අම්මල මිය ගියපු අවස්ථාවලදී අඬපු අඳුරු එක විතරක් එකතු කරලා මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒ වගේම අම්මා විතරක් නෙවෙයි අනිත් වෙන වෙනම ඥාති අම්මා තාත්තා දුව පුතා සහෝදරයා සහෝදරිය මේ එක එක ඥාතීන් වෙන වෙනම බුදුහරයෙන් කරනවා. අම්මා වෙනුවෙන් අඬපු කඳුළු එකතු කර සාගරයට වැඩි. ඒ වගේම මොහොම හැම ඥාතිවරයෙක් කියනම වෙන වෙනම බුදුහන්දු කියනවා. ඒ තරම් අති දීර්ඝ කාලයක් අපි මේ සතර ආපුවාය. ඊළඟට සඳහන් කරනවා අපි එක එක කාරණ භාවල ඉන්නකොට, මිනිස්යම් වශයෙන් ඉන්නකොට, ගවයන් වශයෙන් ඉන්නකොට, එළුවන් වශයෙන් ඉන්නකොට, මුවන් වශයෙන් ඉන්නකොට මේ එක එක සත්ත්ව වශයෙන් අතීත ආත්ම භාවල ඉන්නකොට ඒ ආත්ම භාවලදී අනතුරු වලින් අනිත්‍යයේ ප්‍රහාර වලින් මියගේ වාස්තාවල අපේ ශරීරයෙන් ගලා ගිය ලේ එකතු කරවතින් මේ මහා සාගරයේ ජලයට වැඩි වෙන්නේ. පින්නතුනි මෙන්න මේ වගේ විවිධ ආකාරي උපමා වලින් බුදුහාමුදුරුවෝ මේ සතර ස්වභාවය ගැන විස්තර කරනවා. ඒ විතරක් මේ විස්තර කරන අතරේදී තවත් තරක බුදුහාම දේශනා කරන අතීතයේ වැඩ සිටිය බුදුරජාන් වහන්සේලා ගැන. මේ මහා භද්‍ර කල්පයේ සිටිය බුදුරු හතර දෙනෙක් අපේ ගෞතම බුදුහාමත් එක්ක. ඒ තමයි කකුසඳ, කොණාරම්, කාශ්‍යප, ගෞතම කියලා. මේ එකම මහා භද්‍ර කල්පයේ තුල මේ විශාල කල්පයක් තාම දීර්ඝ කාලයක්. මේ කල් සමය තුල සිටිය කකුසඳ කියලා බුදුරජාන් වහන්සේ කෙනෙක්. ඒ කපසන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ මානසික රෝගී මිනිසුන්ගේ වයස පරමායසර අවුරුදු 10 කියලා කියනවා. ඒ අවුරුදු 10 පරමාස තියෙන කාලයේදී පහළ වෙච්ච කපසන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ආශ්‍රාවකයන් නිර්මාණය කළ ශාස්ත්‍රයක් ඇති කළා. උන්වහන්සේ මේ උන්වහන්සේ පිළිවන්නේ ශාස්ත්‍රයෙන් අවසන්. ඒ කපුසන්න බුදුරජාණන් වහන්සේට පස්සේ කොණාගමන කියලා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. ඒ කොණාගමන කියලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාලේ මිනිසුන්ගේ පරමායස අවුරුදු 30,000යි කියලා කියනවා. උන්වහන්සේ මෙන්න මේ වගේ ශ්‍රාවකයන් නිර්මාණය කරලා උන්වහන්සේ තිරුවන් පාලනය කළා. ඊළඟට සඳහන් කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ලෝකෙ මිනිසුන්ගේ වයස පරමායස අවුරුදු 30,000 කියලා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා ධර්ම දේශනා කළා. ඒ පහළ නිගල ගියා. ඊළඟට සඳහන් කරනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ කාලේ මේ පරමායස කොච්චරද? අවුරුදු 100යි. මේ ගෞතම බුදු ශාසනය පහළ වෙච්ච කාලේ මිනිසුන්ගේ පරමායස අවුරුදු 100යි. ඊට වඩා ටික අඩු වැඩි වශයෙන් ජීවත් වෙන මිනිස්සු. මේ බුදුරජාණන් වහන්සේ තරවා ගියමනි විල ගියා. බුදුහාර සඳහන් කරන මෙන්න මේක තමයි ලෝකේ අනිත්‍යතාවය කියලා. දැන් අපිට හිතෙන්නේ ලෝකේ මේ නරක වැඩ කරන අය විතරයි නැතිවෙලා යන්නේ කියලා නේද? ලෝකයේ සදහමත් මේ වගේ කලින් කලදී පත් වෙනවා, කලින් කල යටපත් වෙලා යනවා. ඒ ආර්ය උතුමන් වහන්සේ නැතිවෙල යනවා. ඉතින් පින්නතනේ අපිත් ඒ වගේ තමයි අතීත ආත්ම භවවල අපි නොයෙක් විදිහේ උගත්ති වලින් ඉඳලා තියෙනවා, ධර්මඥය වලින් ඉඳලා තියෙනවා, සාක්කිත රජවරු වශයෙන් ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් එක්තරා මාර්ගයක මාර්ග යනකොට උන්වහන්සේ ටිකක් කියලා නැවතිලා බැලුවා. බලනකොට ආනන්ද හඳුරා කනවා, "ඒ ස්වාමීන් බලන්නේ" කියලා. බුදුරජාණන් වහන්සේ දකිනවා පාරහා කඩිගුලක් යනවා. කඩි. මේ කඩිගුල දිහා බලලා බුදුහාඳුරෝ කියනවා ආනන්ද හඳුරන්ට, "ආනන්ද, මේ කඩිගුල අතරින් සක්විත රජනෙක් කිසිම කෙනෙක් නැහැ කියලා." සක්විත රජ කියන්නේ තාම පින් කරලා කලින් කලට මේ විශ්වයේ මේ පෘථිවිය පහළ වෙන මුළු ලෝකෙම එකම අධිපති වෙන අය කෙනෙක්. මුළු ලෝකෙම උටයි කි. අර කඩිගුල අතරින් බුදුහාම සඳහන් කරනවා සක්විත රජන වෙන්න කවුරුවත් නැහැ කියලා. ඒ කඩිගුල අතර හැමනම් වෙනතනේ මිනිස්යන් අතරම තියෙන කියන දෙයක් නැහැ. ඔබත් හැම දෙනෙක්ම අතීතයේ සක්විත රජවරු වශයෙන් හිටියේ නිකන් නෑ නෙවෙයි. එහෙම හිටිය ඔබ තමයි අද ඔබේ ගෙදර මහා ලොකු ගියක් ඔබ හුඟා පොසත් කියලා දෙහිතන්නේ. මේ ලෝකෙටම හිමිකරුවන් වශයෙන් හිටිය අය අද ඔබට තියෙන දේ මහා ධනයක් කියලා හිතාගෙන ඉන්නවනේ. පිනොතින ඔබ නැති වෙන්න යන්නේ කැස්පිය ගන්න මොහොතෙන්. ඒ කැස්පිය ගන්න මොහොතෙන් ওই සම්පත් එක ඔක්කොම අපට හිම වෙනවා. ඉතින් මෙන්න මේ යථාර්ථය අපි නොනින් අවබෝධ කරගන්න ඕන. එතකොට පිනොතින බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ මෙන්න මේ වගේ පුළුල් අරහසක් තුළ ඉඳගෙන ලෝකෙට සබල්ලා අතීතයේ දෙස බලන තමයි ධර්ම දේශනා කරන්නේ. සාමාන්‍ය කෙනෙක් මේ ජීවිත කාලය හොඳට ඉගෙන ගියාගෙන ධර්මස්ව සත්‍රීකව ජීවිතයක් ගත කරාම කියනවා එයා අතිශය සාර්ථක කෙනෙක් කියලා. යම් කෙනෙක් විද්‍යාඥයෙක් නම් අලුත් සොයා ගැනීමක් කරොතින් අපි විශ්මයටපත් වෙනවා. එයාගේ දේශනාවක් නෙමෙවොත් පුදුමයටපත් වෙනවා මේ වගේ ලෝකෙ ඉන්නවද කියලා නේ. පින්නතේ මේවා මහා ලොකු විශ්ම කර්ම වැඩ නෙවෙයි. මේ වර්තමානයේ තියෙන දැනුම් සම්භාරය ගත්තත් මේ දැනුම් සම්භාරය අවුරුදු 2000ක 5000ක උපරිම අවුරුදු 1000ක දැනුම් සම්භාරයක් තමයි මේ මුළු විශ්වය තුළම තියෙන්නේ. නමුත් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දැනුම් සම්භාරය කියලා කියන්නේ අවුරුදු ගානකින් නෙවෙයි පිටුනේ අසංඛ්‍ය කල්ප ලක්ෂ ගානක පරිශ්‍රණයක උත්සාහයක පරිසෙනෙක අනාවරණයක ප්‍රතිඵලය. අන්නේ ධර්මයේ ළඟදී පිනතුනි. ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගත්වය ළඟදී අපට මේ ලෝකෙ වෙන කිසිම දෙයක් එතරම් වටින දේවල් වෙන බෑ පිනතුනි. ඒ ධර්මය අපි අහා නැත්නම් ඒ ධර්මයේ පහස ආභාෂයේ සුවඳ අපි ළඟට නැත්නම් අපිට අනිත් දේවල් මහා ලොකු දේවල්. නමුත් පිනතුනි මේ ධර්මයේ ළඟදී අපට අනිත් දේවල් මහා ලොකු දේවල් වෙයි. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රඥාව ළඟදී බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන ප්‍රඥාව ළඟදී පිනොතුනි අපිට වෙන කිසිම දෙයක් මහා ලොකු දේවල් නෙවෙයි. ඒ නිසා අන්නේගේ ධර්මයේ පැහැදිලිවම අපි ඊටාම මනමින් ශ්‍රවණය කරන්න ඕන. ඒ ධර්මයේ තියෙන සුවිශේෂත්වය, ඒ ධර්මයේ තියෙන වටිනාකම, ඒ ධර්මයෙන් තුළට පැමිණීමෙන් අපේ හිතේ තියෙන කෙලෙස් විශේෂයෙන් අවිද්‍යාව කොයිතරම් දුරට දුරු වෙනවාද කියන අවබෝධය, විශ්වසනීයත්වය, ශ්‍රද්ධාව අපට උපරිම මට්ටමේ තියෙන්නට ඕන. අන්නේ අවබෝධය ළඟදී පිටුනේ අපි ලොකු ධනවතුන් බවට පත් වෙනවා. අපි හුඟක් ධනවත් එතෙන්දී. ඇයි ධනවත් කියලා කියන්නේ? ශ්‍රද්ධාවෙන් ධනවත් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේට තියෙන ප්‍රසාදයෙන් අපි ඉදිරියෙන් ඉන්නේ. අපේ අතේ ගෙදර හුඟක් සැලෙනත් නැති වෙන්න පුළුවන්. අපිට දේවල් හුඟක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ හදවතේ උතුරායන සද්ධාවෙන් අපි අනිත් කාටත් වඩා ධනවත්යි. ඒ විතරක් නෙමෙයි සතුටෙන් තෘප්තියෙන් අපි අනිත් යන වඩා ඉදිරියෙන් ඉන්නේ. මේ සද්ධාව මෙලඟදී. අන්නේ සතුට, අන්නේ මානසික සුවය, තෘප්තිය අපි මේ ජීවිතය තුළ ලබන්නට ඕන කෙනෙක්. යම් කෙනෙක් අවුරුදු 100ක් සත්‍යයක ජීවත් වුණත් වෙනතුනේ බුදුරජාණන් වහන්සේගේ දහමත් එක බලනකොට ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. මේ විශ්වයේ ඉන්නා දීර්ඝායස්ක දෙවිවරු, හුඟා කාලයක් ජීවත් වෙන දෙවිවරු ඉන්නවා, බ්‍රහ්මයන් ඉන්නවා. අන්න ඒ සත්‍ය මනස ලෝකෙ දිහා බලල පින්නතුනේ හුඟා සංවේගයක් වෙනවලු. ඒ සංවේගය කියලා කියන්නේ හරියට මනස ලෝකෙ මිනිස්සු පේන්නේ හරියට විදුලියක් පිටු වගේ නෝ. නැත්තම් කලාවිදලේ ගෙලියක් එකපාරක් පත් වෙනා වගේ මේ අවුරුදු 100ක් විතර පේන්නේ. ඉක්මනටම ගෙවිල යනවා මේක. ඒ යන්නේ කාලයත් එක බලනකොට අපේ ඉතාලම ටික කාලෙම වෙන්නේ. අපිට නම් හිතෙන්නේ දවසක් ගෙවා ගන්න හරි අමාරු වෙන හැබැයි කම්මලයි කියලා කියන්නේ සමහර අය නේ. කොහොම නම් අද දවස් ගෙවා ගන්නද මේ කතා කරනවා කියන්නේ නැහැ කියලා සමහර අය කියන අය. පින්නතුනි අනිත් සත්‍යයන්ක බලනකොට අපි ඉතාලම ටික තැනේ ජීවත් වෙන්නේ. එන්න අවුරුදු 100ක් ජීවත් වුණත් වෙනතුනේ මේක මහා ලොකු සංස්කෘතික සමයක් නෙවෙයි. අපි මේ සසරෙන ගමනේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අපට හරියට සතර අපාය කියන එක. සතර අපාය හරියට අපේ මහගෙදර වගේ කියලා. අපේ නිවස වගේ කියලා. මේ යටි මේ ටෙම්පරරි නෑල්ල කියන්නේ. අපේ මහගෙදර කක්කේ බලාගෙන ඉන්න එක නම. අපේ මහගෙදර අපේ ගෙදර කියන්නේ කොහෙද? ගෙදර කියන්නේ පින්නතුනේ සතර අපාය කියලා. අපි වැඩිපුර තරම් සතර අපාය ඉන්නේ. මෙහෙම ටෙම්පරරි මෑවිල ඉන්න පොඩි මිනිස් එකක් ගන්න යනවා. අරේ කර්මයක් ඔක්කොම බලාගෙන ඉන්න මගෙන. සතර අපාය එහෙ තමයි ලොකු ගෙදර තියෙන්නේ අපි. වැඩිපුර ඕ යන්න නැත්නම් කොහොමදයි? අන්න එහෙම තමයි ඉන්නවා. යන්නද කියලා අපි බලමු. හොඳයි. පරීක්ෂා කරලා බලන්න පුළුවන්. පින්නතුනි මේ සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ මම නෙවෙයි. පින්නතුනි අපි වැඩිපුර කාලයක් සතර ඉඳලා තියෙන සතර පායයි. ඒ එන ගම්හිදී මහා පින කනිසංශයෙන් මේ ඉතාම ටික වෙලාවකට මෙහෙන්නේ. ආයි ඕන මොහොතක අතින්ට වැගෙන අනතුරු අපේ ළඟ තියෙනවා පින්නතුනි. ඒක හිතන්න එපා මේ සාමාන්‍ය පිනකින් විතරක් අපට ගොඩ යන්න පුළුවන් කියලා. අපි වගේ සාමාන්‍ය පින්කම් නෙවෙයි පින්නතුනි. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සුවිශාලම දානීය දීප කෙනාටවත් මේ අනතුරින් බේරෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔබ දන්නවද ඒක? කෝසල මල්ලිකාව අසතුරුෂ මහා දානෙ දෙන උදව් කරපු කෙනා. ඇයටවත් මේ මහගෙදරින්ට නොගිහිල්ලා බේරෙන්න බැරි වුණා. ඒ විතරක් නෙවෙයි මේ ශාසනයේ හිටි අභිඥා ලැබපු, ධ්‍යාන ලැබපු දේවදත්ත ස්වාමීන් වහන්සේ. දේවදත්ත හාමුදුරුවන්ට අහසින් යන පුළුවන්කම තිබුණා. තමගේ ශරීරය වෙනස් කරලා නාගයෙක් වගේ, සර්පෙක් වගේ, අලියෙක් වගේ මවන්න පුළුවන් හැකියාව තිබුණා විඥානයේ. එහෙම තිමිච්චේ ස්වාමීන් වහන්සේටවත් සුභ කියන්න පුළුවන් වුණේ නැහැ. උන්වහන්සේ තාම අදට දුක් විඳිනවා නිරේ තව බොහෝ කාලයක්. පින්නොතනි එවැනි අනතුරක් අපේ ඉදිරියේ තියෙනවා. ඒ අනතුරේ කියලා බයෙන් දුකෙන් ඉන්න නෙවෙයි. ඒ අනතුරෙන් බේරෙන්න සදහ රැකවරණය මේ සද්ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. එනිසා පින්නොතනි අවුරුදු 60ක් 70ක් කෙනෙක් සත්‍යකව හිටියා කියන එක මේ අපි සසර ආපු ගමනට සාපේක්ෂව මේක ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේම අපි ඉදිරියට යන්න තියෙන ගමනට සාපේක්ෂව මේ අවුරුදු 100ක් අපි සස්ත්‍රිකව ජීවත් වුණත් වෙනතුනි මේක ඉතාම සල්ප කාලයක්. ඒක අපට තේරෙන්නේ ඒක අපට අවබෝධ වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු ප්‍රමාණයද. අපේ තියෙන හිතේ තියෙන මේ සතුට කුසලයේ කියන එක නැති වෙන වෙනතුනි එක සුළු මොහොතයි යන්නේ. ඔබට මරණාසන්න මොහොතේ කෙනෙක් වතුරක් දෙනකොට ඔබ වතුර ගෙපා කියලා කිව්වොත් එහා ඇතැම්මිට බලෙන් ඔබට කොවන්න පුළුවන්. අනේ මේ වතුර එක කොහොම හරි අම්මේ බොන්න කියලා. ඔබට ඒ වෙලාවේ හිතේ දරුවා ගැන ගැටුමක් ඇති වුණොත් ඒ මොහොතේම ඇතැම්මිට මේ සුභතිය ඔබට අහිමි වෙන්න පුළුවන්. එහෙම වෙච්චි අපි දන්නා ඉන්නවා. ජීවිත කාලෙම සමගින් හිටිය අය සහෝදරයන් වශයෙන් අන්තිම මොහොතේ දීපු වතුරක හිර වෙලා ඒ ඇති වෙච්ච හිතේ විරසක බයෙන් අපාගත වෙච්චා ඉන්නවා. එහෙනම් පින්නතුන අපිට කොයිතරම් දුරට මේ හිත සක්මත් කරගන්න වෙනවද? ඒ නිසා හිත කියන එක වෙනස් වෙන්න එක සුළු මොහොතක් යන්නේ. එහෙම අපේ මානසික කල්යයට වැටුනොත් ඒ එක්කම ඊට අනුරූප තැනකට අපට අපව පිසින ගන්න. මේ අනතුරු පින්නතුනි ඒ මරණාසන්න මොහොතෙන් විතරක් අපට යම් කිසි දෙයක් ප්‍රැක්ටිස් කරලා අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මුළු ජීවිත කාලයම අඛණ්ඩව මේ මනස දිනු කරන වැඩ පිළිවෙලක තමන් ඉන්නට ඕන. එහෙම හිටියොත් පමණයි අපට මේ අනුසරින් බේරෙන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ වගේ කියන බුදුහාමුදුරුවෝ දැක්කා මේ විශ්වයේ ඉන්න සත්‍යයන් මරණයෙන් පස්සේ පහළ තැන්වලට යන අනතුර බුදුහාමුදුරුවෝ හොඳට දැක්කා. දැකලා කියනතුනි මේක ලෝක සත්‍යයන් ගැන පුදුම විදිහ අනුකම්පාවක් ඇති වුණා. ඇයි ඒකට හේතු අනුකම්පාව ඇති වෙන හේතු වෙන්නේ? මේ රෝගින හැම සත්‍යම මේ ඉස්සෙල්ලා අත්මවාල අපි අමල කාතල මේ දරුවෝ ඥාති මිත්‍රාදී අනේ මේ එහෙම ඉන්න අය නේද මේ මරණයෙන් පස්සේ පල්ලෙහාට යන්නේ කියලා බුදුහාමුදුරුවන්ට දුකක් නෙවෙයි සංවේගයක් හටගත්තා. ඒක ධර්ම සංවේගයක්. මේ ආත්ම භාවයේ පින්නතන කෙනෙක් ලැබවීම හෝ වේලන්තකම් බඩගින්නෙන් ඉන්නක ලොකු දෙයක් නෙවෙයි. සාමාන්‍ය ලෝක මිනිස්සු සලකන්නේ බඩගින්නෙන් ඉන්නවා නම්, රැකියා අහිමි වුණා නම්, මානව හිමිකම් අහිමි වුණා නම්, ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනී සිටිනව නේද? පින්නතන බුදුහාමර පෙනී සිටියේ මේ මානව හිමිකම් අඩින වෙනුවෙන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙනී සිටියේ මෙන්න මේ සත්‍යයන්ට, මේ අහිංසක සත්‍යයන්ට, මේ සුගතිය අහිමි වීම කියන මහා ඛේදනීය සත්‍යය වෙනුවෙන් තමයි බුදුහාමුදුරු පිළිසිටි. ඒක සරල දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බැරි දෙයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දවසක පැය දෙකක් වෙන කාලයක් පිරෙවගෙන සමස්ත ජීවිතයම මේ ලෝක සත්‍යංගේ යහපත වෙනුවෙන් පාගමනින් වැඩම කරමින් දෙවියන් බඹුන් මරණ සහිත මේ ලෝකෙට පිටවෙමු. එනිසා පින්නතුනි අපට මේ තියෙන අනතුර ළඟදී අපට සැමෑ රැකවරණය ආරක්ෂාවක් අප විසින් දමාගත යුතුයි සඳහමෙතුයි. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට මාර්ගය විවෘත කළේ. ඒක පළවෙනි පියවර තමයි පින්නතුනි. සබ්බ පාපසකරණං කියපු විදිහට හැකිතාම දුරට හිතට අකුසල පීඩා වෙන අකුසල විතරක් වලින් හිත මුදවා ගන්නට ඕන. ඒක පළවෙනි පියවර. හිතට රාගය, ද්වේෂයක්, මෝහයක් ඇති නොවන විදිහට හැකිතාම දුරට තමන් හිත නිතර අවධානයෙන් ඉන්නට ඕන, සිතට ආරක්ෂාවක් දමා ගන්නට ඕන. ඒ වගේම පින්නතුනි කුසලං සෝක සම්මදාකේක විදිහට නිතර පරිත්‍යාග සීලයේ, නිතර මෛත්‍රී වැඩීම, නිතර සිල්වත් බව කියන මෙන්න මේ ගුණාංග තමන් ළඟ හැකිතාම දුරට දිනු කර ගන්නට ඕන. මේකත් අපේ ජීවිත කාලය තුළ සිදු කර යුතු දෙයක්. ඊළඟට පින්නතුනි සචිත්ත පරිවෝ දපනං කියපු විදිහට තමන්ගේ හිත විශේෂයෙන්ම අවිද්‍යාවෙන් හිත මුදවා ගන්නට ඕන. මෙන්න මේක තමයි ලෝකයේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අපට ලබා දෙන අනුශාසනය. පින්නතුනි මේ සද්ධර්මයෙන් අපට ලැබෙන වාසිය තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේකෙන් මරණයෙන් පස්සේ සුගතිගාමි වෙයි කියලා නේද? පින්නතුනි ඒ සුගතිගාමි මාර්ගය බුදුදහම තුළ විස්තර කරලා තියෙනවා. නමුත් බුදුදහමේ තියෙන වැදගත්ම සුවිශේෂ මාර්ගාසනය තමයි මේ වර්තමාන මොහොත තුළ අපි දුකෙන් නිදහස් වෙන්නේ කියන කාරණය. ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට මේ මොහොතේ අපේ ජීවිතයට ඇත්තටම මොකද වෙන්නේ කියන කාරණය. මෙන්න මේක දැනගත්තොත් තමයි පිනතුනි සැබෑ ලෙසම ලෝකයට අපට ඇලීම ගැටීම දෙකෙන් දුරව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන. යන සාසනයේ තමයි බුදුහාඳුරෝ මූලික තැන දුන්නේ. හැබැයි එහෙම වුණත් බුදුහාමුදුරුවෝ කියන්නේ මහා කාරුණිකයි. බුදුහාමුදුරුවෝ දැනගත්ත හැම දෙනාටම එක විටම මේක අවබෝධ කරගන්න බෑ. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ යට සැකවරණයක් ඕන. ඒ නිසා තමයි ස්වර්ගගාමී මාර්ගය දේශනා කළේ. කම්මස්සකතා සම්මාදිටිය මත පිහිටලා දාන සීල භාවනා කියන කෙනකින්දහම් පුලුවන් තරම් දුර කරගන්න. පින්නතුනි ඇයි මෙහෙම මාර්ගයක් බුදුහාමුදුරුවෝ මේ දාන සීල භාවනා කියලාම දේශනා කළේ? ඇයි දන් දෙන්න කියලා දේශනා කළේ? ඇයි ඔබේ මහන්සියෙන් හම්බ කරන දේ කොහොම හරි පොඩ්ඩක් හරි එළියට ඇදලා දෙන්න කියලා මේ කිව්වේ ඇයි? බුදුහාමරණ ගන්නද මේ? ශ්‍රාවකයන්ට අරන් දෙන්න ඕන හින්දද? නැහැ පින්නතුනි. ඒ දේශනා කළේ පින්නතුනි මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන බොහෝ දෙනා දුගතිගාමී වෙන්නේ කොහොමද නිසාද? ප්‍රාණඝාතය කළේ නැහැ. සොරකම් කළේ නැහැ. කනවල බැහැතිලද? මත්පැන් පානය කළද? බොරු කියනද? එහෙම අපාගත වෙනත් ඉන්නවා පින්නතුනේ නැත්තේ නෑ. නමුත් මරණයෙන් පස්සේ මිනිස් ලොවයින් අල්ලයා ආත්මභාව ලිපදෙන අයට බොහෝ විට හේතුන කාරණය තමයි මොකද්ද? අභිජ්ජා කියන කාරණය, දැඩි ලෝභය කියන කාරණය. පිටස්තර කෙනෙකුගේ දේට ආසා වෙන්නේ නෙවෙයි, තමන්ම මහන්සියෙන් හම්බ කළා, තමන්ම පෝෂණය කරපු තමන්ගේ දරුවන්ට තමන්ගේ දේපාලක කියන ආකාරය. ඒ අන්තිම මොහොතේ තමන්ට හිත හදා ගන්න බෑ මේ ටිකෙන් වෙන් වෙනකොට. මෙච්චර ජීවිත කාලයක් හම්බ කරපු මේ දැන් gederi නේද දැන් වෙන් වෙලා යන්නේ. මෙච්චර මහන්සියට හම්බ කරපු වියදම් කළ මෝගෙන්ජක ගියොත් මේ ඉඩමෙන්නේ දැන් මේ වෙන්ගණයන්ට මේ වෙන්නේ කියලා මහා සංගීතපත් වෙනවා. පින්නතුනි ඒ මොහොත අත්හරින එක සරල දෙයක් නෙවෙයි. අන්න ඒ සඳහා කලින්ම පින්නතුනි මේ පරිත්‍යාගයේ සිල්ලේ තේකිනක කොහොමද කියලා තියන්නේ. පිටස් කරගෙන කොට දැන් බැරි වුණත් අනුමානේ තමන්ගේ කියන කොට හරියක් අත්හැරලා තියන කලින්. ධර්ම කොටලා තමන් නිදහසේ යන්න පුළුවන් විදියට මෙතන හිත හදාගෙන ඉන්න. ඔක්කොම කියන දේ නඳුනට කමන්නේ. නමුත් මනසින් හරේ ඕනම වෙලාවක ඒ දේ අත්හරින්න පුළුවන් මානසිකත්වයක තමන් ඉන්න. ඒ මොහොත ළඟාට පස්සේ තමන් හිත හදාගන්න බෑනේ. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගිහි පැවිදි අපි හැම දෙනෙක්ම සබ්බේ පියේහි මනාභාවෝ නානාභාවෝ විනාභාවෝ අභින්නං පච්චේති සම්මං. අපි කැමති ප්‍රිය මනාප හැම දෙයකින්ම තමන්ට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නිතර සිහි කරන්න කියලා. තමන්ගේ දේපළ වලින් දරුවන්ගෙන් විතරක් නෙවෙයි අඩුම වැඩි දෙයක් යමේ තමන්ගේ ශරීරේනො ශරීරයට යම් දවසක අපිට සමදෙන්න වෙනවා. ඒක පින්නතුනි කලින්ම හිතලා තියන්න. දවසට කී වතාවක් හිතන්න. ඒ හිතනකොට තමයි පින්නතුනි ඒ ඩාල යන දෙයට වඩා නැගෙන යන්න පුළුවන් දෙයක් තමන් එකතු කරගන්න. තමන් ජීවත් වෙන කාලෙදම පින්නතුනි තමන් මහන්සියෙන් හරි අම්මසකන් දේවලින් තමන්ගේ දරුවන්ට ඥාතියට සලකන වගේම ඒ පිටස්තර කෙනෙකුට උදව් කරලා තියන්න. ඒ වගේම පුණ්‍ය නිදාන වල සම්පත් කියලා තියන්න. ඔබ මහන්සියෙන් හරියම්බ කරපු දෙයක් වෙනත් කෙනෙක් කුසලයේ සඳහා පාවිච්චි කරන විදියට එයට උදව් කරන්න. සමහර කෙනෙක් අකරණ කෙනෙකුට හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවෙකුට කණ්ණාඩි දෙකක් දෙනවා. ඉගෙන ගන්න පොත් ටිකක් අරන් දෙනවා. අවුරුද්දකට ඇඳුම් ටිකක් අරන් දෙනවා. බලන් වෙනද ඉතාම සරල දෙයකින් කොච්චර තමයි මානසික සතුටක්ද? තමන්ට වැඩිපුර දෙයක් තියෙනවා නම් තමන් දෙන්න. තමන් වාහ මම වෙන් ජීවත් වෙනෝ නම් එහෙම කරන්න බෑනේ නේ. නමුත් තමන්ට හැකියාව තියෙනවා නම් කියන තුනේ ඒ වගේ දේවල්ට පුළුවන් තරම් පරිත්‍යාග කරන්න ඒක හිතන හැම මොහොතකම තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. ඔබට ඉන්න එක දරුවා නෑ. ඔබට කැමති සතුට තියෙන ඒ දරුව ඉගෙන ගන්නකොට විතරයි. හැබැයි පුළුවන් නම් ඒ දරුවගෙම නැත්තම් වෙනත් දරුවෙකුට ඔබට උදව් කරන්න පුළුවන් නම් තවත් දරුවෝ දෙන්නෙකුට 5 දෙනෙකුට 10 දෙනෙකුට ඔබ ආර ඒක සතුට 10ක් වැඩි කරගන්න පුළුවන්. අර දරුවෝ 10 දෙනෙක් දීර්ඝ වෙනව දකින්නකොට ඔබ සතුට වෙනවා. අනේ මගේම දරුවා මේ අතීතයේ මටම දරුවෝ වෙලෙ හිටියට මම මේ උදව් කරන්නේ කියලා සතුට වෙන පුළුවන්. වෙනතනේ පොයිතනම් තමන්ගේ හදවතේ සතුට තෘප්තිය වැඩි කරගන්න ක්‍රම මේ. තමන්ගේ අම්මට තාත්තට කලකන වගේම පුළුවන් නම් තවත් ඒ වගේ අස්තරණ කියවනේ තෝරගෙන සලකන්න. ඇතැම්මිට ඒ ආනිසංශය නිසාම තමන්ගේ පින වැඩි වෙනවා. තමන්ගේ අම්මට තාත්තට දිගාසිරි ලැබෙනවා. පින්නොත්නේ මේවත් සතුට ලබන ක්‍රම. මේ ක්‍රම ගන්න නැති අය තමයි හිතන් ඉන්නේ සල්ලි වැඩිපුරම වැඩි කරගත්තොත් තමයි සතුට වෙන්නේ කියලා. ඒ නිසා අර කියන්නේ මේ 99 ක්ලබ් වල ඉන්න අය කියලා. 99 ක්ලබ් කියලා එකක් තියෙනවා. ඈ 99 ක්ලබ් කියන්නේ තව එකක් නිතරම උපයන්න බලන්න තමයි ඉන්නේ. 100 වෙනකන් තමයි බලන්නේ. අර එක රටක හිටියන් දුප්පත් මිනිස්සේ මේ මිනිස්සු හරියට සතුටෙන් හිටියේ. ඊට පස්සේ රජතුමා බැලුවා මේ සතුට මොකද කියලා. ඊට පස්සේ මෙයාට මේ කහවණු ටිකක් දුන්නා. කහවණු 100ක් දුන්නේ 100ට එකක් අඩුවෙන් දුන්නේ 99ක් දුන්නේ. මේ මිනිස්සය හොයන තව එකක් කොහෙද වැටිලා තියෙන්නේ? නැත්තම් ගෙනම ගෙනට අමතක වෙලා ඊට පස්සේ කොහොමවත් හම්බුනේ නැහැ. ඊට පස්සේ මුළු ජීවිත කාලෙම අනිත් එක කහවණු උපයන මහන්සින දුකින්ද. එන දුක්පත් සතරෙන් හිටිය මිනිස්සය. පින්නොතනි මෙන්න මේ 99 ක්ලබ් වල තමයි අපි බොහෝ දෙනෙක් ඉන්නේ. මේ තමයි මේක ලෝකේ ස්වභාවය පිනොත් නැත්නම් කාටවත් දොස් කියන වැඩක් නැහැ. මේක අපි හැම දෙනෙක්ගේම මානසික ස්වභාවය. මේක මේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. මේක හිතේ ස්වභාවය. මේ කවබෝද කරගත්තොත් පිනොත්නි අපි දන්නවා මේ ජීවිතේ වඩාත්ම සතුට තියෙන පැත්තට අපි ජීවිතේ කර්මනා කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ දානෙ අත්‍යවශ්‍යම තමයි වෙනතුනේ පළවෙනි පියවර හැටියට සඳහන් කරන්නේ. තමන්ගේ ආත්ම සුඛය අනිත් කෙනෙක් වෙනුවෙන් නිර්ලෝභීව අත්හරිනට ඕන. මේකෙන් කියනතුනේ පරලෝක ජීවිතයක් නෙවෙයි. තමන්ට මේ ජීවිත කාලයම පුදුම විදිහේ මානසික සතුටක් ලැබෙනවා තමන්ට. ඔබේ ගෙදර ලස්සන තියෙන එක හොඳයි. ඒ වගේම පුළුවන් නම් තාම දුප්පත් දෙතුන් දෙනෙක් ගෙවල් ළඟ නැට උදව් කරන්න. මෙහෙ නෙවෙයි ලංකාවේ හැටි. අඩුගානේ සිවිලෙන් සීට් එකක් හරි අරන් දෙන්න දුප්පත් අයට. තමන්ගේ ගෙදර ඉන්න සතුටට වඩා සතුටක් ඔබට ලැබෙනවා අර අසරණ ඉන්න ගෙවල් ළඟ හෙවණට ඉන්න දකිනකොට ඔබ ඔය ගැන හිතනකොට. පින්නතුනේ මෙන්න මේ විදිහේ මාර්ගයක තමන් ඉතර ඉන්නකොට තමන් අන්න පල්ලෙහාට වැඩෙන දින අවස්ථාවෙන් තමන් මිදෙල ඉන්නවා කියලා තමන්ට සතුට වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ ලෝභය විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් අනිත්‍යයත් එක්ක තියෙන විරසක බව ගැටුම අපේ හිතේ තියෙනවා. අන්න එහෙම අඩු වෙන නම් පින්නතුනේ නිතරම අනිත්‍යයට සීල සත්වස්සෝ පත්‍යත්වා කියලා සම්බේ සත්තා බවන්ත සුඛිතත්තා කියලා නිතරම හිතන්න. පාරේ යන ගමන් උදැසන අදුනාම හැම මොහොතෙම හිතන්න සීල සද්දෝස්සෝ පත්‍යත්වා සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කියන. ඔබ පාරේ වාහනේ යනකොට නිතර හිතන්න සීල සද්දෝස්සෝ පත්‍යත්වා කියලා. ඒ වටේම ඔබ යන සර්කල් එකේම යන්නේ ඔබේම දරුවෝ ටිකක් කියලා හිතන්න. ඇත්තටම ඔබේ දරුවෝ ටිකක් තමයි ශ්‍රීවේදී ඔක්කොම යන්නේ. අතීත ආත්ම භාවල ඇතැම් විට ඔබේ කුසින්ම බිහිවෙච්ච දරුවෝ මේ යන්නේ. බුදුහාමරගේ දහමන් වේ කියන දින අතීත ආත්මභාවල මේ අපේම දරු වෙනක් තමයි මේ අපේ වටේ ඉන්නේ. ඔබට මෙහෙම හිතන්න පුළුවන් නම් ඔබේ හිතේ තියෙන බරගතිය ඔබේ හිතේ හනුගතිය කොච්චර අඩු වෙනවද? කොච්චර ප්‍රසන්න හිත සංසුන් මනස පැහැපත් ඇස් දෙකක් අපට ලැබෙනවද? පින්නතුනේ නිතරම අනිත් අයට පිටක් වෙන්න බලාගෙන ඉන්න අනිත්‍යයේ දුර්වලතාවයකදී දොස් කියන්නේ නෙවෙයි. අනිත් කෙනෙකුගේ දුර්වලතාවයකදී ආව රැක ගන්න උත්සාහ ගන්න. අම්ම කෙනෙක් දරුවෙක් දැස බලනවා වගේ බලන්න. හිතන්න බලන්න පින්තුනේ කෙනෙක් මහා ලොකු අපරාධයක් කරලා එල්ලුම් ගහට නියමුණා කියලා කියමු. ලෝකෙ මිනිස්සු මොකද සනහන් කරන්නේ මේ ගැන? හොඳ වැඩේ හොඳම දඬුවම තමයි දුන්නේ කියලා හිනා වෙනවනේ. පින්තුනේ බලන්න ඒ දරුවගේම අම්ම හිටියොත් කොහොමද? ඇතැම් විට අම්මට මරණය ලැබුණොත් දඬුවම් කියනවනේ. කොච්චර හදවතේ ගින්නක් දැම්මගෙන තමන්ගේ කුසින් බිහිවෙච්ච මේ දරුවා මේ එල්ලුම් ගහට යනවා දකිනකොට කොයිතරම් සංවේගයක් හටගන්නවද? බලන්න ඔබට මේ වගේ බලන්න පුළුවන් නම් ඔබේ අදහස් කොච්චර වෙනස් වෙනවද? අද අපි ලෝකයේ අඩුපාඩු දෙස බලලා ලෝකේ විවේචනය කරන්න බලාගෙන ගතිය කොච්චරනම් අඩු වෙනවද? අපි මෙහෙම දර්ශනයකින් නුවණකින් මෛත්‍රියකින් ලෝකේ දිහා බලන්න අපේ හිත අපේ මනස අපි වෙනස් කරගත්තොත් පින්නොතින් මෙන්න මේ දෙකම අපේ හිතේ නිතර මෛත්‍රියක් නැටගන්නවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මානසික සෝයක් කරා යම් කෙනෙක් යන්න බලාපොරොත්තු වෙනවා නම් යම්කම් සන්තම් පදං අභිසමෙච්ච යම් ශාන්ත පදයන් කරා යන්න යම් කෙනෙක් කැමති වෙනවා නම් ඒ කැමති කෙනා විසින් ආරම්භ කළ යුතු මුල්ම භාවනා තමයි මොකද්ද? මෛත්‍රී භාවනා. ඒ නිසා ගෙදරදී අපිට නිතර සරලව පුහුණු කරන්න පුළුවන් භාවනා මේක. දවසට විනාඩි දෙකකින් පටන් ගන්න. වාඩි වෙලා හොඳ තැනක ඉඳගෙන ලස්සන ඇඳුමක් ඇඳගෙන විනාඩි දෙකක් මුලින් කරන්න. කරලා නැගිටින්න. ඊට පස්සේ විනාඩි පහක් කරන්න. සතියක් විතර. ඊට පස්සේ විනාඩි 10ක් විතර කරන්න. ටික ටික මේක වැඩි කරගන්න. පින්නතුනි හිත සංවර කරගන්න මූලික භාවනා තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. සීල සත්‍ය සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කියලා වඩන්න. මේ නිවසේ ඉන්න, මේ සිටියේ ඉන්න, මේ කවුන්ටියේ ඉන්න, මේ ස්ටේට් එකේ ඉන්න, මේ රටේ ඉන්න, මේ කොන්ටිනන්ට් එකේ ඉන්න, මේ Earth එකේ ඉන්න, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ ගැලැක්සියේ, මේ යුනිවර්ස් එකේ කියන ටිකෙන් ටික මුළු ලෝකයටම මෛත්‍රිය පතුරවන්න. මුළු විශ්මයින සත්‍යයන් හරියට නිර්ආහාරව කුසගෙන ඉන්න පිළිසකට ඔබ ආහාර පාන දෙනා වගේ ලෝකෙ දුකින් පෙළෙන හැම දිනාටම සුවපත් වෙත්වා කියලා නිතරම ප්‍රාර්ථනා කරනවා. එකාතකින් මේකේ ලෞකික ආනිසංස ලැබෙන අතරේ අනිත් අතින් සමංගී හිතකින් දෙක සම්පත් වෙනවා සම්වරණ මේතේක. එනිසා ඊටාම සරලව මුලින්ම වඩන්න පුළුවන් භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. ඊට පස්සේ අපට ඕන නම් බුදුගුණ භාවනාව වඩන්න පුළුවන් අරහං සම්මා සම්බුද්ධෝ විජයතන සම්පන්නෝ කියන එකත් උනන් කාලයක් අර තෙමිනේ කරගෙන වඩන්න පුළුවන්. නැත්නම් අපට ආනාපානසතිය වඩන්න පුළුවන් හිත නාසය ආසිරතව තියලා වර්තමාන මොහොත තුල ඉඳගෙන හුස්ම ඇතුළෙනුට ඇතුළෙන බව පිටවෙනකොට පිටවෙන බව හොඳට සිහි පිටුවා ගන්නවා වර්තමානය තුල. ඒකත් භාවනාව. ඒ සමත කමඨනම. සමත භාවනාවෙන් කරන්නේ හිතේ තියෙන නීවරණ ටිකෙන් ටික අනුකරණය කිරීම. නීවරණ අඩු වෙනවා කියලා කියන්නේ ඒක තවදුරටත් යනකොට බලනකොට සාමාන්‍යයෙන් අපි නිතරම ඇසට දකින්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියලා මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පහට ලැබෙන අරමුණු වල තමයි නිතරම හිත බැසගෙන ඉන්නේ. ඇසට රූපයක් දකින්නකොට මේ රූපය ගැන තමයි ඊට පස්සේ අඳාන්නේ. ශබ්දයක් අහනකොට ඒක. ඇතැම් විට හිතේ දෙන කවුරු දෙයක් කිව්වනම් කොහොමද තමයි මතක් වෙන්නේ. ඒ සංඥා රූපෙට කියලා බඳිනවා අපි. අපට ලොකු පීඩනයක් ඇති. අන්න ඒ පීඩාජිතෙන් අඩු කරලා බාහිර රූපය තුලින් මුදවලා තමන්ගේ පැත්තට හරවන එක තමයි සමතෙන් කරන්නේ. එතකොට හිතේ අරමුණෙන්ම වර්තමාන හිත පිරිසුදු කර කර මේ පැත්තෙන් සංවර වෙනවා. සංවර වෙනකොට ඔහු අර බාහිර රූප ශබ්ද වල යැපෙන්නේ නැහැ ඔහු. ඒ යැපෙන්නේ නැහැ කියන එක සාමාන්‍ය දිනුවක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියනවා හිත සමාධි මට්ටමල ධාන මට්ටමට හිත දිනු කරලොතින් ඒත නැත්නම් මේ මනස ලෝකයේ දිව්‍ය ලෝකයේ සියලුම සම්පත් වල සැප විඳිනුන වඩා අධිකතර මානසික සතුටක් භුක්ති විඳිනවා කියලා. හරිදරස්නේ වෙලාවක ඉතාම සිසිල් ජලයකට බහැලා ඉන්න වගේ මුළු ශරීරයම සිසිල් ජලයෙන් සුවපත් වෙනවා වගේ අපේ මනස විශාල සුවපත් භාවයක් ලැබෙනවා මේ සමත භාවනා තුළින්. අද අපට ලොකු වෙහෙසක් වෙනතුනි. අපි ඒ වෙහෙසක් තියෙනවද කියලා දන්නේ නැත්නම් ඒක දැන් අපට හුරු වෙනවා. අපි මාත් සැපින් දෙනවා කියලා කිව්වොත් වෙනතුනි. අපි ඇත්තටම සැපින් දෙන්නේ නැහැ නෙවෙයි වෙනතුනි. වාහන ලොකු ගයක් තියෙනවා නම් මාසෙට ලොකු වැඩපක් ලබනවා නම් මොඳ ලස්සන වාහනයක් තියෙනවා නම් අපි කියන්නේ ආර නම් මොකද ඉතින්නේ හරියට සැපින් දෙනවා කියලානේ. නවත් වෙනතුනි මාත් සැපින් දෙන්නේ නැහැ නෙවෙයි බොහෝ දෙනෙක්. ඇයි සැපින් දෙන්නේ නැහැ කියලා කියන්නේ? බාහිර රූපයක සම්පේක හිත මැසගෙන නැගින්න පිනතුනේ එයා ඇත්තටම සැප විඳින කෙනෙක් නෙවෙයි. ඒ රූපේ වෙනස් වෙනකොට, රූපේ මහලු වෙනකොට, රූපේ තමන් කැමති විදිහට නොපවතිනකොට, ඒ හැම මොහොතකම එයා මානසික පීඩාව විඳිනවා. අන්න ඒ මහා පීඩනයේ මුදවලා තමන් යම්බැන්තරේ හිතේ කුසල අරමුණක හිත බොහෝ වේලාවක් දිනු කිරීම තමයි සමතයෙන් සමාධියෙන් කරන්නේ. තන අන්නේ සමාධිය කියන එක කොටස් දෙකක් තියෙනවා. එකක් සම්මා සමාධිය, අනිත් එක මිච්ඡා සමාධිය කියලා. මිච්ඡා සමාධිය කියන්නේ සමහර අය පිටකම් කරනවා කුසල අරමුණක නෙවෙයි. දැන් අපි කියමු කෝසේ මිය කල්ලා යනවා කියලා. නැත්නම් සමහර කෝසෝ ඉන්නවනේ සමහර සතු කුරුල්ලෝ හිමල්ලනවනේ. ඒ සතත් බොහෝ වේලාවක් ඒ අරමුණක ඉන්නවා. හැබැයි ඒක කුසලයක් නෙවෙයි, ඒක මිච්ඡා සමාධිය. බුදුරජාණන් වහන්සේගේ දහම් කුල සමාධිය කියලා කියන්නේ අර සම්මා දිට්ඨිය යුක්තව කරන සමාධිය. දෙකම මයින්ඩ් ફોකසින් තමයි. නමුත් අපි මේ පැත්ත කරන්නේ හිත පිරිසිදු කරන බලාපොරොත්තු වෙන රාගදේශවලින්. මොකද අපි කම්මසගත සමාධියට අපිට තියෙනවා. කම්මසගත සමාධියට විතරක් නෙවෙයි බුද්ධස්සාවකෙක් නම් භාවනා කරන්නේ හොඩ ලෝකෝත්තර සමාධියත් එක්කම යන්නේ. ඔහිතේ හිත සමාධිමත් කර කර එක එක ලක්ෂණ රූප බල බල මේ සතුට විඳින යෝ යන්නේ. ඒ හිත සමාධිමත් කළා, ඒ සමාධිමත් වෙච්ච හිතෙන් අනිත්‍යතාවේ විදර්ශනා වඩන උපකාරයක් සඳහායි ඔහු සමතේ වඩන්නේ. එනිසා බුද්ධ ශ්‍රාවකයන් විදියට අප යන්නේ කම්මස්සක සමාධිතේ සහ ලෝකෝත්තර සමාධිතේ දෙකමැදුව තමයි අපි මේ වැඩේ පටන් ගන්නේ. එතකොට බුදුහාම සඳහන් කරන ධර්මය සඳහන් වෙනවා මෙන්න මේ චිත්ත සමාධිය තුළින් විතක්ක විචාර දීප්ති සුඛේ කාමදා සහිත කියලා සඳහන් කරන්නේ. දැන් හිත පැත්තට යොමු වෙලා හිතේ කතා කරන ගැතිය වෙනාරි තියෙනවා. ඒක ਵਿਚාරනවා. ඒ අරමුණේම සතුට වෙනවා. ඒ අරමුණේම හැසිරෙනවා. ඒ අරමුණේම තමගේ ශරීරයට අපේ සැපේ දැනෙනකොට. මෙන්න මේකට කියන ධානාංග කියලා. විතක්ක කියන්නේ ඒ අරමුණට හිත නම්ව ගන්නවා. මෛත්‍රී භාවනාව හරි, බුදුගුණ භාවනාව හරි, ඒ අදාළයකට හිත නම්ව ගන්නවා. විචාර කියන්නේ ඒ තුළම හැසිරෙනවා. පීති කියන්නේ ඒකෙම සතුට වෙනවා. ඒකෙම සැපිටපත් වෙනවා. ඒකෙම හිත එකඟ බවට පත් වෙනවා. දැන් මෛත්‍රී භාවනාව වඩනවා නම් මෛත්‍රී හිත නම්ව ගන්නවා. ඒ තුළම හැසිරෙනවා. ඒ තුළම සතුට වෙනවා. ප්‍රීති වෙනවා. ඒ තුළම හිත එකඟ කරගෙන ඉන්න වෙන කිසිම එකට හොයන්නේ නැහැ. ඒක තමයි සමාධිය කියලා කියන්නේ. ඒක මොහොත තමයි සමස්ත ජීවිතේ වලට පත් වෙනවා. ඒකම සතුට බවට පත් කරගන්නවා. දොඩ බාහිර මත ඒ වෙලාවේ යැපෙන්නේ නැහැ. හැබැයි ඒකට කියන්නේ බාහිරට රෙස්පොන්ස් කරන්නේ නැහැ කියන එක. බාහිරත් එක්ක ඔහු ගනුදෙනු කරනවා, ඩීල් කරනවා. කරන්නේ මේ පැත්තේ තමන්ගේ මානසික සතුට තියාගෙන. ධානයෙන් ඉහළටම යනකොට ඒ බාහිර සම්බන්ධතාවත් අඩු වෙනවා. නමුත් සමාධියෙන් මිදුණත් ඒ තැනැත්තා සාමාන්‍ය විදිහට ඒ අංගනික පරිහරණය කරනම ලෝකයේ තුල යම් මට්ටමකින් ජීවත් වෙනවා. ඔහු දන්නවා බාහිර දේශනාට බාහිර ඇත්තක ධන දෙනවා දෙකලාට ඒම කරන්නේ ඔහුගේ මානසික සිය සඳහා නෙවෙයි. මානසික සිය සඳහා වැඩක් කරන්නේ නෙවෙයි. ඔහු අරටික කරන්නේ දෙන්නා මේ සමාජයේ ජීවත් වෙනවා හින්දා. දරුවන් හදන එක, රැකී රක්ෂාවට යන එක, ගෙදර කෑම වෙන එක, ගෙදර පිරිසිදු කරන එක, ඒව මේ ජීවිත කාලය තුළ අපිට කරන්න ඕන. ඒව කරන්නේ මේකට අර වටා පිටාව යුටිලිටිස් ටික විදියට විතරයි. Taman සතුට වෙන්නේ මේ අභ්‍යන්තර අධ්‍යාත්මික සුවයත් එක්ක. ඔව් ඇත්තෙන්ම ඒකම තමයි ටිකෙන් ටික දිනු වෙලා මුලින් අර විතක්ක ਵਿਚාර මට්ටම හිට නම්වනවා පස්සේ ඒවත් දුර වෙලා ටිකෙන් ටික දිනු වෙනවා අන්තිමට ඒකාග්‍රතාවයේ මතම ඉන්න ස්වභාවයක් ඇති වෙනවා හැබැයි සිහිය නැති වෙන කතාවක් නෙමෙයි කියන හොඳට ඔහු සතියෙන් ඉන්නේ සතියෙන් ඉඳීමේ මොහොත සම්පූර්ණ තමන් කරන භාවනා තුළ වින්න මට්ටම ඊට ටිකෙන් ටික ඉහළට යනවා එහි ඉහළම පියවර විදිහට ඔහු උපේක්ෂාවෙන් ඉන්නවා කිසිම දෙයක් ගැන ඇලිමක් නැත් ගැටමක් නැතු උපේක්ෂාවෙන් එක මට්ටමකට මේක තියාගෙන ඉන්න පුළුවන් උඩ හැබැයි ඒකවත් බුද්ධහම ස්ථාවර කියලා සැලකන්නේ ඒකත් නෙවෙයි නියම සාර්ථකත්වයේ කියලා කියන්නේ ඒ සමාධිමත් උපේක්ෂාව උපයෝගී කරගෙන සංඛාර උපේක්ෂා ඥානය කරා යනවා සංඛාර උපේක්ෂා කියන්නේ මේ ස්කන්ධ පංචකයේ සමුදය දැකීමෙන් ඇතිවන උපේක්ෂාවට උපද්ද අපේ සමස්ත ජීවිතයම කියන්නේ එක මොහොතක එක සිතුවිල්ල නැත්නම් ස්කන්ධ පංචකයේ සමුදය වේ දකින මොහොතෙන් අන්නේ අවබෝධයෙන් ඕහිත සමාධිමත් කරගන්නවා. ඒ මට්ටම කරාම ටිකෙන් ටික සමදය විදර්ශනා කරා යමු වෙලා ඉහළම උපේක්ෂාව කරා ගමන් කරනවා. ඒකත් තුන්වෙනි ධානයකට පස්සේ වෙන්නේ. ඔව් හතරවෙනි ධානයත් ලබන කෙනෙකුට ඒ විදර්ශනා පැත්තට යොමු වෙනත් පුළුවන්. එහෙම නැති කෙනෙකුට ප්‍රථම ධානයෙන් දරුණා ඒ මට්ටමට යොමු වෙන මාර්ගයේ ධර්මය තුළ විස්තර කරලා තියෙනවා. පින්වතුනි අප මේ සාකච්ඡා කළේ ටිකෙන් ටික දැන් අපි ආරම්භ කරේ මේ සතුට වෙන විදියනේ. සතුට වෙන මොන මොකද මේ මොකද්ද? කන්නාඩි ළඟට ගිහලා සතුට වෙන්නේ. ආ දැන් මුලට එන්නවා. කොහොමද සතුට වෙන්නේ? මේ කන්නාඩි ඉස්සරහා ඉන්න කෙනා නිකන් කෙනෙක් නෙවෙයි සතර වාක් පින්කල් ආපු කෙනෙක්. හිත හොඳට ලස්සනට තියාගෙන ආපු කෙනෙක් තමයි මේ කන්නාඩි ඉස්සරහා ඉන්නේ කියලා තමන්ගෙන තමම සතුට වෙන්නේ. ඒක තමයි පළවෙනි දිය. එතනින් ආරම්භ වෙන එක තමයි මේ ස්කන්ධ පංචකයේ සමුදය වේ දකින මට්ටම කරා දෙගෙන් ටික මේ යවන ගමන් මඟ අපි දැන් මේ දෙගෙන් ටික විස්තර කරමින් ඉන්නේ. ඉතින් බාක අවධානය මහන් ඉන්න ඕන. ටිකක් මොලට ආයෙ මේ ආයෙ මොලකට වෙන්නේ නේද? පින්නතුනි මේ හැම ධර්ම කරුණකින්ම අපට ලබා දෙන අපේ ප්‍රඥාව අපේ නුවණ අන්න ඒ නුවණ දිනු කරන ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ අනුපිළිවෙලින් දේශනා කරන්නේ බුදුදහමේ අපි සඳහන් කරා මුලින්ම කරන්නේ දැඩි ලෝභයත් ද්වේෂයත් අඩු කරලා අපව දුගතියෙන් මුදවන විදියේ ස්ථාවර මානසික පදනමකට දාන එක තමයි ස්වර්ගාමි මාර්ගය තුළ අපව ස්ථාපිත කරන එකයි බුදුදහමේ මුල්ම පදනම වෙන්නේ. බුදුහාමරේක විවිධ මට්ටම් වලින් කළා. සමහර කෙනෙක් වැඩ කළා ජීවත් වෙන කෙනෙක් නම් උට බණ කියලා දාන සීල භාවනාව ලැබෙව්වා. සමහර කෙනෙකුට දාන සීල භාවනා කරන්න පුළුවන් කායික ශක්තියක්වත් ආවිතවත් තිබුණේ නැහැ පළක් අයට. දැන් මට්ට කුණ්ඩලි වගේ අය. එයාට බුදුහාමර කළේ ඒ මොහොතේ කරන්න පුළුවන් ඔබරි වාසියට කළා. ඒ නිසා තමයි මට්ට කුණ්ඩලිට අඩු වානේ ඔහුට බුදුහාමර හිටිය පැත්තට හැරෙන්නවත් ශරීර සෞඛ්‍යයක් නිරෝගීව නැතිබොන්නේ නැහැ. බුදුහාමර ඒ නිසා තමයි බිත්තියේ පැත්තට බුදුහාමරගේ ඡායාව දක්වන ඒ පැත්තට ඔහුගේ හිත ප්‍රසාරය අධි කළා මට්ට කුණ්ඩලියව සුගතිගාමී කළා. ඊළඟට වෙන තුන ඔබ දන්නා චත්තමානුක කුමාරය ගැන. චත්තමානුක කුමාරයා හොර ගාථා කියවනේ මතකයිනේ චත්තමානුක ගාථානේ ඉස්කෝලේදී ලංකාවේ කාලේ කියන්න තියෙනේ නේ ඉස්කෝල ලංකාවේ තියෙන තේකානේ යෝවන සම්පවරෝ මනුජේසු සක්්‍ය මුනි භගවා කත කිච්චෝ ওই ගාථා වලින් කියන්නේ පින්නතුනේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ගුණයි ඒ කියන්නේ. ඒතර ඒ ගුණ කුමාරයා බුදුහාමෝ දැක්ක ඒ කුමාරයා ඒ දවස්ම මේ යන්නේ දෙ කෙනෙක්. ඔහුගේ ජීවිතය ගලව ගන්න පුළුවන් හැකියාව බුදුහාමරණ තිබුණේ නැහැ. මොකද ඔහුගේ ආයුෂ ඉවර වෙලා තිබුණේ. ඉතින් බුදුහාමර බැලුවා මේ කුමාරයා කොහොමද සුගතිගාමී කරන්නේ කියලා. මේ කුමාරයා කැලයක් මැද යමින් හිටියේ. ඒ යන්න කලින් බුදුහාමර මුණ ගැහුණා මෙයා. මුණ ගැහෙන මේ කුඩා කුමාරයාට මේ ගාථා තුන ඉගෙනනවා. ඔගන්නලා මේ කුමාරයාට ගාථා තුන කියගිය සතුටෙන් කැලේ මැදින් ගියා. කැලේ මැදදී මේ කුමාරයා නතුරටපත් වුණා. නමුත් එහෙම වුණත් මේ කුමාරයා ශරීරයෙන් නදාපු මොහොතේම ඔහු දිවි ලෝකෙ ඉපදුණා. ඒ වෙලෙම දිව්‍ය තේජසින්ම බුදුහාමර ඉදිරියේ පෙනී සිටියා. පෙරත් ඇත්තෙම පිනක් තියෙන්නේ නැති නැත්නම් බුදුහාමර කෙනෙක් වගේ මොන ගහන්නේත් නැහැ නේද? නමුත් මෙතෙන්දී තනි ක්‍රමයට සුගතිගාමී ලැබෙන බුදුහාමරගේ උපකාරය හින්දා. ඒකයි. එයා අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙනවා නම් බුදුහාමර මැදිහත් වෙන්නේ නැහැ මේකට. ඔහුට ස්ථාවර පදනමක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමර මෙයා වෙන මැදිහත් වුණේ. මැදිහත් වෙලා ඔහුට ඒ සුගතිගාමී වෙන හිත පිරිසිදු කරන විදිහට අනුශාසනා කළා. ඉතින් ඒ නිසාම තමයි පින්නතුනි ඒ ගාථා තුන බලන කොච්චර අපේ නැතේ හිත අතීතේ හිතේ බුද්ධිමත්දනේ. ඒක ඇයි මේ ඉස්කෝලේ ගාථා වලට මේ කියලා තියෙන්නේ? ඔව් ඇත්තටම දැන් ඒ ගාථා තුන කියන්නේ මොකද මේ ළමයි දැන් ඉස්කෝලේ ගෙදර යනකොට මගදී අනතුරක් වුණා වතින් මේ ළමයි සුගතිගාමී වෙන්නේ. ශාරීරික ආරක්ෂාවට නෙවෙයි ඇත්තෙන්ම. මානසික ආරක්ෂාවට දුගතියෙන් බේරෙන ආරක්ෂාවට ඒකයි මේ තියෙන්නේ. ඒක කියේ කියන මරණයෙන් බේරෙන්න බෑ දෙන්නෙද? නමුත් මරණයට පස් තුනක් යාට සුභතිය රැකවරණයක් තියෙනවා. ඒකයි. ඔය ලොකු අර්ථයක් තියෙන නිසා අපේ සමහර නුව නැති ශ්‍රද්ධාවන්ත අම්මල ඉන්න උදේටත් යනකොට මේ ගාථා කිය කියන්නේ කියලා දරුවන්ට කියනවා. නෑ උදේට ගෙදර ඉඳන් යනකොටත් දින අතුරක් වෙන පුරන්නේ. ඉතින් පින්නතුනේ අපි මේ සඳහන් කළේ මේ මට්ටමේ ඉඳලම බුදුහාඳුර අපට මේ ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා. ඇයි පින්නතුණියකට හේතුව අපි මෙතනින් අල්ලහට ගියොත් ආයි මේ වගේ සුගතියක කෙනෙක් පින්නතුණි ලීසි දෙයක් නෙවෙයි. ඒක ඉතාම අමාරු දෙයක්. අර කණ්ඩක් මුදුනට ගෙනාපු ගලක් පල්ලෙහාට දාන්න එච්චර අමාරු නෑ. හැබැයි පල්ලෙහා ඉඳලා තියෙන ගලක් කණ්ඩ මුදුනට ගේන එක ලේසි නෑ. අන්න ඒ වගේ මේ අපේ කණ්ඩක් මුදුනේ නාස්තාව පල්ලෙහාට යන්න එච්චර මාන්සියෙන් නොන්නේ. ඕන දෙයක් කර කර හිටියොත් ගැටලුවක් නෑ පල්ලෙහාට යන්න පුළුවන් එකම වීසා හම්බ වෙන. නමුත් පින්වතුනි අපට ඊට වඩා උඩුගම් බලා යනවා වගේ වැඩක් අපට දැන් මේ කරන්න වෙලා තියෙන්නේ. හැකි තාම් දුරට නිතරම පරිත්‍යාගශීලීත්වය සිල්වත් බව මෛත්‍රිය කියන මෙන්න මේ කරුණ ජීවිතයේ පුලුවන්තරම් ප්‍රගුණ කරා. ඒකේ ආනිසංසය පින්වතුනි මරණයන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙමෙයි මේ මොහොතේම අපට ඒ සතුට ලැබෙනවා. එහෙම වඩන්න වඩන්න මේ මොහොත තුළම තමන්ට ඒ මානසික සතුට තමන්ට දැක ගන්න පුළුවන්. ඒ නිසා හැමදාම පින්නතුනේ පින්කම් කරන්න අවස්ථාවක් කරගන්න තමයි. ගෙදර හිටියත් බුදුහාමුදුර වෙනුවෙන් ගිලන්පස් එක කඩවන පෑන් කෝප්පයක් මල් ටිකක් පූජා කරන්න. තමන් ඉන්න ගෙදර ලස්සනට මල් වගා කරලා තියන්න. තමන්ට මොගා කරන්න බැරි නම් අඩු ගානේ මල් තියෙන පෝච්චියක් සල්ලිවලට හරි අරගෙන මලුත් එක්ක. අරගෙන ඇවිල්ලා ඒ මල ගහෙන් මල මල බුදුහාමුදුරන්ට පූජා කරන්න දවසට. පින්නතුනි ඒ දේවල් වුණත් කුසල් වඩන දේවල්. අපි බොහෝ විට මේවා දන්නේ නැහැ. මල ටික හරි ලස්සනයි කියලා ආරම්භයෙන් ඉන්න අපේ ගෙදර හොඳම ගෙදරයි කියලා. නමුත් පින්නතුනි එහෙම නෙවෙයි. ඒ ගෙදර මල් නැත්නම් මල මල අරගෙන බුදුහාමරණ දිනපතා පූජා කරන්න. පරවෙන්න කලින් අඩුවන පිවිච්චම දවසේ බැරි වුණත් පරවෙන්න ආසන්නෙම හරි පූජා කරන්න. ඈ පිපෙච්ච දාසෙම පූජා කරන ලෝභය තියෙන අපරාධින තම සතිය දෙකක් තියෙනවා කියලා මේ කමක් නැහැ පින්නතුනි අඩුවන දවස් කීපයක් ගිහින් හරි ඒ ඔබේ වත්ත ලස්සන මලක් බුදුහාමරණ පූජා කරන්න. කඩල පූජා කරන්න බැරි නම් අර ගහේදීම පූජා කරන ගාථා තියෙනවා. නෑ එකමලක් පූජා කළා දිවි ලෝකෙ ගිහිපුවා ඉන්නවා. ඔව් තුනක් නම් හොඳයි. නමුත් ඉතින් එකක් තියෙනවා නම් ඒකම හරි පූජා කරන්න. නෑ ඇත්තෙම දැන් ওই විමානවත්තු කියලා පොතක් තියෙනවා බුද්ධකනිකායේ කියන ග්‍රන්ථයේ මාලාවෙහි. ඒ විමානවත්තුවේ තියෙනවා සමහර කෙනෙක් එක වනමලක් පුදන කැලෙන් එක මලක් පූජා කළා දිවි ලෝකෙ ගිහිපුවා කතා තියෙනවා. එනිසා පූජා කරන මල් 1ද මල් 10ද කියන එක නෙවෙයි කොච්චර ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරනවද කියන කාරණේ වැදගත් වෙන්නේ. එනිසා සංඛ්‍යාව ගැටලුවක් නැහැ. එනිසා සමාදාසන අපිත් ඇතැමිට මේ මල් ගහ එකමලයි තියෙන්නේ මල් අරගෙන පූජා කරනවා. ඉතින් පින්නතුනි මල් සංඛ්‍යාව නෙවෙයි ගැටලුව. තමන් කොච්චර හදවතින් බුදුහාඳුරන්ගේ බුදු ගුණයට උන්වහන්සේගේ ප්‍රඥාවට මම මේ මල පූජා කරනවා කියලා පූජා කරනවා. එනිසා ගෙදර ඉඳගෙනම පින්නතුනි මේ සතුට ලබන ක්‍රම මේවා. තමන් කුසලයේ වැඩි කරන ක්‍රම. ඒ හැකි තාක් කරන්නේ. එනිසා උදේට අවදිච්ච ගමන්ම අඩුවනේ තමන් ඇඳ සෝදානම් කරන වෙලාවේ හරියේ විනාඩිය දෙක කාලෙදි හරිය සීල සත්ත්වෝ සුවපත්ත්වා කියලා මෙත් වඩන්න. ඒ වැඩ කරන ගමන් වුණත් කමන්නේ. ගෙදර ඉඳන වැඩට යනකම් ඒ වෙලාවේ ඒ පාරේ කාලය තුල මෛත්‍රී වඩම යන්න. සීල සත්ත්ව සුවපත්ත්වා කියලා යනකොට ඔබට වටේම ඉන්න අය පේන්නේ ඔබේම දරුවෝ ටිකක් වගේ පේන්නේ. දරුවෝ ටිකත් එක්කම වැඩට යනවා වගේ කියලා ඔබට හිතෙන ගන්න ඊට පස්සේ. කෙනෙක් ඔබේ ලේන් එකට දැම්මට ඔබට ඉච්චර හිතරේ දෙන්නේ නැහැ ඊට පස්සේ. තමන්ගේ ළමේ දරුවේ ඇතැම් විට ඔබේ පිඟානේ කැම ටිකක් අරගෙන කෑමත් ඔබ කේන්ති ගන්නවද? සතුට වෙනවනේ නේ. ඒ තරම්ම පින්නතුනි දරුවෙක් දැස බලන වගේ ලෝකයේ අනිත් දැන් දැස බලන්න පුරු වෙන්න. ඒක තමයි ලොකු මානසික සුවයක්. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනි පළවෙනි පියවර තමයි තමන් මෙතනින් පස්සේ පහලට නොවන විදිහට හැකිතාක දුරට හිතේ කුසලයේ දිනු කරගන්න. නිතරම දිනපතාම තමන්ට වැඩිපුර මතක් වෙන්න ඕන යම් සිද්ධියක් කෙනෙකුට දෙන්න ඕන කියන හැඟීම. පිටස්තර කෙනෙකුට බැරි වෙන්න පුළුවන් තමන්ගේ තාත්තා ගෙදරින් තාත්තා අනේ මම ඉක්මනට කැම් දෙක හදලා දෙන්න ඕන තාත්තගේ ඇඟුල් දෙක හොදලා දෙන්න ඕන කියලා ඒක හරි වැඩිපුර හිතන්න. ඒකත් කුසලයක්. මෞපියෝපස්ථානය කියන එක සුගතිගාම වෙන කුසලයක් ඒක. නිසා ගෙදරින් ඉඳගෙන මේ අවස්ථාව කරන්න එක මගේ හැරගන්න එපා. ඒ අතරේ ටිකෙන් ටික වැඩිපුර දේවල් කරන්න. දැන් සමහර පින්නතුනි ඉතාම දුර බැහැ ඉඳලා දානය ගේනවා. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් ඒ දානේ හදාගෙන එතකට මාසියම ඒ දාන ගැන තමයි හිතනවනේ. ස්වාමීන් වහන්සේට මේ දේ අරන් යන්න ඕන මේ දේ කියලා එතෙමිට මාසියම ඒව වෙන් කරනවා. දැන් අපේ ශ්‍රී ලංකාවේදීම අපේ සමහර ආමල තාත්ලාක දැකලා තියෙනවා. එතෙමිට මාසියම එක එක දේවල් ගේන දානෙට කියලා සලකන දානෙට කියලා. ආ එතකොට මේ මාසියම ඒ ගැන හිතේ තියෙන්නේ. ඒ හිතන හැම මොහොතේම Tamante පින සිද්ධ වෙනවා. ඉනිසා පින්නතුනි නිතරම පරිත්‍යාගේ යමක් දෙන්න නිතරම තමගේ දෑත සෝදානම් කරගෙන ඉන්න. මහමගේදී අසරණ කෙනෙක් හෝම්ලස් කෙනෙක් හමුනොත් ඩොලර් එකක් හරි දෙන්න බලාගෙන පොර ටිකක් නිතර තියාගෙන ඉන්න තමයි. සමහර අය ඒ අය දුන්නටවත් ඒ අය කරනදී අපිට බලන්න අවශ්‍ය නැහැ. ගෑස් ස්ටේෂන් එකේදී වුණා සමහරට දුප්පත් අය ඉන්නවා සමහර අය තෙල් ගහන්න නැගිලත් ඉන්නවා. ඒ අය ඇත්තටම බොරුවට දින්න කෙනෙක් අපිට අදාළ නැහැ. සමහරට සුළු ගාණක් හරි දෙන්න. එහෙම දීලා තියෙන එකේ තමන්ට වාසිය මොකද්ද? තමන් තෙල් නැති වෙලා මගේ කාදාවත් අතර මං වෙන්නේ වැරදිලා. තමන්ට ඒ වෙලාවේ පිටිටක් රැකවරණයක් තියෙනවා වෙනතන. ඒ නිසා තමන් දෙන්නේ සත්භාවයෙන් දෙන්නේ. ඒ ගන්න කෙනා මොනාදක්ද ගත්ත කපටාදර නැහැ ඒක. තමන් සත්භාවයෙන් නම් ඒක දෙන්නේ. තමන් හොඳ හිතින් නම් ඒක දෙන්නේ. දෙනකොටම ඒ කුසලයේ උපරිම ලෙස තමන්ට ලැබෙනවා. තමන්ගේ පිනට අඩුවක් නැහැ බය වෙන්න එපා. ඒ නිසා ඔබ ගෑස් ස්ටේෂන් එක ගෑස් ගහගන්න බැරි වෙන කෙනෙකුට ඩොලර් 5කින් හරි දෙන්න. සල්ලිම දෙන්න අකමැති නම් කවුන්ටරේට ගිහිල්ලා සල්ලි කිව්වල ඔබ පොම්පෙන් අහලා දෙනවා. මේ මරි කරා. පෙන්නුතුනි මේ හැම දෙයකින්ම Tamange පැත්තටම මේ වාසිය වෙන්නේ. පිටට නෙවෙයි. අපි හිතන්නේ මං යාට කළා කියලා. එහාට නෙවෙයි ඔබ කළේ. ඔබ ඔබටම කරගත්තේ. මෙන්න මේ වගේ දේවල් වලින් පින්වත්නි ඔබ ආරක්ෂාවක් සලසා ගන්න මේ හැම දෙයකින්ම අපි අර පහලට වැටෙන අවස්ථාවෙන් අපිව මුදවනවා. එතකොට පින්වත්නි අපි මේ මෙතෙක් කතා කළේ මෙතෙක් අපි මේ කතා කළේ ලෞකික කුසලිය තුළ අපේ ජීවිතය සාර්ථක කරගන්න හැටි. මේ ලෞකික කුසලිය තුළ ලක්ෂණය තමයි බාහිර ලෝකයක් තියෙනවා. මමත් මේ ලෝකේ ඉන්නවා. මං හොඳ දේවල් කරොත් මට හොඳ විපාක ලැබෙනවා. මේක බුදුදහමේ කම්මස්සගත සම්මාදිටිය තුළ කියන්නේ. මේක පුඤ්ඤාභි සංකාර කියලා කියනවා. ධානය මට උඩට පස්සේ මේකට ආනෙන්ජාභි සංකාර කියලා කියනවා. හැබැයි මේ පුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර මේ දෙකම කරන්නේ මොකක් මුල්වද මොකක් පදනම්වද? අවිද්‍යා පත්‍ය සංඛාර කියන කාරණේ අවිද්‍යාව මුල්ලේ කරන්නේ මොකක්ද? අවිද්‍යාව කියලා කියන්නේ අර කම්මස්සගත සම්මාදිටිය කියන ප්‍රඥාව තියෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටි පත්‍යන කියන අවිද්‍යාව හොබිලක නැහැ. ඒ අවිද්‍යාවෙන් දුර වෙලා ඉන්නේ. හැබැයි තව එක අවිද්‍යාව කොහෙලඟ තියෙනවා? කම්මස්සගත සම්මාදිට්ඨිය කියන්නේ දැක්ම ප්‍රඥාව නොවන තිබුණට ඔහුට සුගතියක් ලැබුණට ඔහු තාම හිතන් ඉන්නේ මොකද්ද? බාහිර ලෝකයක් තියෙනවා. ඒ තියෙන ලෝකේ මම ඉපදුනේ. මම මිය ගියත් ඒ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණා. දැන් මෙතෙන් නම් පේන උතුරින් තවත් පැත්තට හැරෙන්නේ. දැන් හොඳට දැන් වන්න සිහිය අවදියෙන් ඉන්න. හොඳට තමන්ගේ නොවන බුද්ධිය අවදි කරගෙන ඔන්න දැන් ඉන්න. දැන් වන්න මේ බුදුදහමේ පහන දැල්වෙන්නේ යන්නේ. දැන් මෙතන කරා කියපු කාරණා ටික තමයි විතරක් දන්නේ නැහැ තමයි කියන්නේ. පන්සලෙත් පල්ලියෙත් කෝවිලෙත් දැල්වෙන්නේ එකම පහනයි කියලා. සමහරවිට කියනවනේ නේ සර්වාගමිකයි නේ. පන්සලෙත් පල්ලියෙත් කෝවිලෙත් දැල්වෙන්නේ එකම පහනයි කියලා. ඒ කියන්නේ ඔක්කොම ආගම් සමානයි කියලා. තෙන්නුතුනේ මේ කම්මස්සගත සමාධියට එනකම් පහන් සමාන තමයි කොහෙද? හැබැයි මෙතන ඉඳලා බුදුදහමේ පහන වෙනත් පාටකින් වෙනත් ගමන් මගක් කරා මේ සංදියකදී ජාතනයකදී වෙන්ව ගමන් මගක් යනවා. ඒ ගමන් මග උඩුගම් බලා යන ධමයක් ඒක. අනිත් ඔක්කොම ලෝකේ දහම් පරිසෝතගාමි. බුදුදහම ලෝකයන් ඔක්කොම දහම් අනුසෝතගාමි. ලෝකේ දර්ශන ආගම් විද්‍යා ඉගැන්වීම කියන්නක්ම ලෝකේ යන විදියට යන්නේ. අනිසෝතගාමී ගංගා මහායට ගණ යනවා වගේ යනවා. බුදුදහමේ කම්මසගත සම්මාදිටියට එනකම් මේ ලක්ෂණ යම් ප්‍රමාණයකට තියෙනවා. හැබැයි කම්මසගත සම්මාදිටිය ඉක්මවලා චතුසත්‍ය සම්මාදිටියේ නැමැති ආර්ය සම්මාදිටියේ නැමැති මාර්ගයට හැරෙනකොට පිනොතනි බුදුදහම පරිසෝතනාමී ධමයක්. බුදුදහම උඩුගම් බලන ධර්ම. ලෝකයන් හැම දෙනාම කියන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ තිබිච්ච ලෝකේ අපි ඉපදුණා. ඒ ඉපදිච්ච ලෝකයේ තිබෙද්දී අපි මරණයට පත් වෙනවා කියලා. මේක පින්නතුන් යන්ස ප්‍රමායකට හරියි. සමුදි සත්‍ය අනුහරේ. මේ සත්‍ය තුල ඉඳලා කෙනෙකුට මේ ලෝකේ සාර්ථක වෙන්න පුළුවන්. උගතෙක් වෙන්න පුළුවන්. දක්ෂ විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. විතරක් නෙවෙයි හිත දිනු කළා අහතින් යන්න පුළුවන්. නමුත් මේ මට්ටමේ ඉන්නකම් තිනුතුනි අපට දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බෑ. මොනවද දුක කියලා කියන්නේ? මහලු වීම, ලෙඩ වීම, මරණය, නැවත ඉපදීම කියන මෙන්න මේ ජීවිත අභියෝග අපට එනකොට ඒ දුක් ටිකෙන් නිදහස් වෙන්න බෑ. අපි මේ කොමන පින්කම් කරා මේ සම්මාදිට්ඨිය මත විතරක් ඉඳගෙන අපි ඉගෙනම පින්කම් කළ තිබුණත් අපේ ළඟම ඥාතියෙක් මැරෙනකොට ඔබ ඉතාම ආදරය කරන ඥාතිවරයා ඔබේ ඇස් දෙක ඉදිරි පිට අවසන් හුස්ම ගන්නකොට මේ දුක නිදහස් වෙනකොට මේ ලෞකික කුසලයේ ප්‍රමාණවත් නැහැ. ඔබ ඉතාම ආදරය කරන කෙනා ඔබ අකමැති විදියට ඉන්නකොට ඔබට විරුද්ධව නැගී සිටිනකොට ඔබේ හිතේ ඇතිවනේ ගැටෙන්නේ ඔබට නිදහස් වෙන්න බෑ. ඔබ ඇත්තමිට මුළු ජීවිත කාලෙම බලාපොරොත්තු තියාගෙන හිටිය කෙනා ඔබට අකීකර වෙනකොට කොයි වගේ හිත වේදනාවක් හටගන්නේ? පින්වත්නි, මේ අවස්ථාවෙන් මිදෙන්න ඔබ කොච්චර දන් දීලා තිබුණත්, ඔබ කොයිතරම් බාර ගන්නක් සිල්ලා තිබුණත් ඒ දුකෙන් ඔබට නිදහස් වෙන්න බෑ. අන්න ඒ බැරි නිසා තමයි බුදුහාඳුරෝ අර ලෞකික සම්මාදිතීක්ම වලා ඊට වඩා ඉහළ මාර්ගයක් දේශනා කළේ. අන්නේ ධම තුලින කරුණ පිනතුනි සාමාන්‍ය ලෝකෙ විස්තර කරන කරුණට වඩා වෙනස්. අන්න ඒ කරුණ තේරුම් ගන්න ගිහිල්ලා පිනතුනි අනේ වා ක්ලේශියෙන් විස්තර කරන්න කියලා කියන්න මෙපා. ඒකෙන් විස්තර කරන්න පුළුවන් සරල බවක් තියෙනවා. එහෙම කියන්න බෑ. ඒ නිසා අපි දැනගන්න ඕන අපි දක්ෂ වෙන අපේ බුද්ධි මේ මට්ටමට වැඩි කරගන්න. ලිඳේ වතුර පල්ලෙහානම් තියෙන්නේ ඔබේ අත දිග මැදින්නම් වතුර ටික උඩට එන්නේ ඔබ අත ගන්නට. ඔබ මොකක් හරි උපක්‍රමයක් වදලා ඔබ වතුර මට්ටමට අත ගන්නට ඕනේ. එහෙම වුණත් නැවට වතුර ටික ගන්න පුළුවන් තමයි තියෙන්නේ. ඒ නිසා ධර්මයේ ගැඹුරයි කියලා කියන්නේ නැපා. ධර්මයේ ගැඹුර නෙමෙයි. අපේ තියෙන අදක්ෂතාවය මතයි අපට ඒක තේරුම් ගන්න බැරි වෙන්නේ. ඒ නිසා අපේ යමක් අමාරු නම් වැඩි වාර ගන්න කහන්න ඕනේ. විශ්වවිද්‍යාලයක යම් සබ්ජෙක්ට් එකක් අමාරු නම් අපි විශ්වවිද්‍යාල අහරිනවද? නෑනේ. අමතර පන්ති හැරෙන් දාලා ටියුෂන් ක්ලාස් හරි ගිහිල්ලා කොහොම හරි කරලා ඒක කරගන්නවනේ මහන්සි වෙලා. අන්නේ වගේම තමයි පිනතින් ධර්මේ නම් ඇදිත් ඒක අත්හරින එක නෙවෙයි. මොකද මේ අවස්ථාව ගිලිම වදින් අපට අහිමි වෙන්නේ මේ ජීවිතය විතරක් නෙවෙයි. අපට අහිමි වෙන්නේ මේ සම්බුද්ධවත් පද කාය විතරක් නෙවෙයි. ඇතැමඩ ඉදිරි බුදුරු ගානක ශාසනත් අපට අහිමි වෙන්න පුළුවන්. අපි මෙතනින් නිසි ඵල නෙලනවද? ඒ නිසා පේනතුනේ අපේ ජීවිතය අනතුර මරණයට පත්වීම විතරක් නෙවෙයි. අපිට තියෙන අනතුර තමයි මේ සතර මුවා පින් කරලා ප්‍රාර්ථනා කරලා ලබාගත්තු මේ සම්බුද්ධෝත්පාද කාලය. මේ සම්බුද්ධණ අපට අහිමිවීම කියන්නේ. එහෙම නොවන්න නම් පේනතුනේ අපි මේ ලැබෙච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට අපිට සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ මුලින්ම සඳහන් කළේ ප්‍රධාන වශයෙන්ම සඳහන් කරනවා මේ ලෝකේ ඉන්න නුවණැති බුද්ධිමත් කෙනෙක් ඉනවනම් එතනත්තාගේ ඥාණයෙන් එතනත්තාගේ බුද්ධියෙන් ලබා ගන්න පුළුවන් ඉහළම ඥාණය ඉහළම දැන සම්භාරය තමයි මේ ජීවිතයට වෙන්නේ මොකද්ද කියන අවබෝධය. වෙනත් විදිහකින් කියනවා නම් ස්කන්ධ පංචකය දැන ගැනීම කියලා. පංච ස්කන්ධය තේරුම් ගැනීම කියලා. අපේ ජීවිතය කියන්නේ පින්තුනේ එක මොහොතක සිටවිල්ල. ඒ සිටවිල්ල තනියම කියන දෙයක් නෙවෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ හතරත් එක්ක එකතු වෙලා පහක් විදියට පෙර පසු නොවි ඒ මොහොතේ හට ගන්න අත්දැකීමක් තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට අපට සිටවිල්ලක් මේ මොහොතේ දැනෙනවා නම් ඒ සිතිවිල්ල මේ මොහොතේ හටගත් වෙන. ඒ සිතිවිල්ල අතීතයෙන් මෙතෙන්ට ආපු එකක් නෙවෙයි. වර්තමානයේ අනාගත ඥානයකුත් නෙවෙයි. ඒ වර්තමාන සිතිවිල්ලට ඊට කලින් සිතිවිල්ල බලපෑමක් තියෙනව නැත්තේ නෑ. ඒ වර්තමාන සිතිවිල්ලෙන් අනාගත සිතිවිල්ලටත් බලපෑමක් කරනවා. හැබැයි අතීත සිතිවිල්ල ඒ විදිහටම වර්තමානට ආවෙත් නෑ. වර්තමාන සිත ඒ විදිහටම අනාගතට යන්නේත් නෑ. පින්නතින් මෙන්න මේ අවබෝධය දැනම හැකිතාක් ලබා ගන්න එක තමයි අපේ ඥාණයට අපේ බුද්ධියට අපි දක්වන උපහාරය ගෞරවය වෙනවා. මෙන්න මේ අවබෝධය ලබාගත්තු කෙනා දකිනවා දුක කියලා කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. මොකද්ද දුක කියලා කියන්නේ? මේ ඇසින් පේන රූපය ඒ මොහොතේ ඒ විදිහටම මට එන්නේ නැහැ. ඇසෙන් කරන්නේ වර්ණ මාත්‍රය විතරයි ගන්නෙ. ඊට පස්සේ ගැතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ අරබයා සංඥා වේදනා කියලා දෙකක් හට ගන්නවා. ඒ සංඥා වේදනා කියන දෙක මනින්ද්‍රයෙන් හඳුනාගත්තට පස්සේ තමයි ඊළඟට අවබෝධය එන්නේ. යම් දෙයක් හඳුනා ගන්නකොට හඳුනාගන්නේ ඇසින්වත් කනින්වත් නාසයෙන්වත් දිවෙන්වත් ශරීරයෙන්වත් නෙවෙයි. හඳුනා ගන්නකොට ඒ මුල් එක්ස්පීරියන්ස් එක නැති වෙලා නිරුද්ධ වෙලා සීස් වෙලා හඳුනාගන්නේ මනසින්. එතකොට පින්නොත්නේ මේක අපි ටිකෙන් ටික ගැඹුරට යනවා. හිතා කල්පනාන් හිතියොත් ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ අවබෝධයත් එක්ක බුදුහාඳුරා අපට නුවණැති කෙනෙක් විසින් දුරු කරන්න ඕන කරුණ දේශනා කරනවා. අවිද්‍යාවයි බාතන්හමයි කියලා. අවිද්‍යාව කියලා කියන්නේ මෙන්න මේක නොදෙනී ඉන්න මානසික ස්වභාවයෙන් හැකිතාක් අපි නිදහස් වෙන්නට ඕන. ඒ නිදහස් වෙනවත් එක්කම භවයට තියෙන ආශාව මේ බාහිරට ලෝකයේ තියෙන බැඳීම් ටිකෙන් ටික අඩු වෙනවා. බාහිරට යම්කිසි කෙනෙකුට ඕනනම් ආශාවෙන් ඉන්න පුළුවන් ගැටලුවක් නැහැ. බාහිරට ආශාවෙන් ඉඳලා පින්කම්කල සුභතිගාමි වෙන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි ඒ සුභතිය විශ්වාස නැහැ, ෂුවර් නැහැ. වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් බුදුහාම සඳහන් කරන්නේ මේ බාහිර ලෝකයේ තුල විශ්වාසය තියාගෙන ඉන්න අපිට අපේ ඇසෙන් රූපයක් දකිනකොට බාහිරයි රූපයේ තියෙන්නේ කියලා හිත බැසගත්තොත් අවිද්‍යාවෙන් ඒක බැලුවොත් ඒ බලනවත් එකම මේ පැත්තේ ආයතන දෙකේම අතර සකස් වෙන අලුතෙන්ම ඒ බලන විදියටම මේ තුල හිත බැස ගන්නවා. බැසගත්තොත් ඒ දෙයට ආසන කර ඉන්නා දේශන කරින්නවා කියන එක නිදහස් වෙන බෑ. අවිද්‍යාවෙන් කෙනෙක් දැස බලනකොටම දන්නවා මේ බැලුවේ නැහැ මේ ඉන්නේ කියලා. ඔයි මට දාමාත් එක්ක කනගරුවක් වෙනත් නැහැ ඔයි ඉන්නේ කියලා. අර ඔක්කොම දුක් ටිකේන. ඇසෙන් රූපයෙන් දකින්නකොටම අවිද්‍යාවෙන් බැලුවොත් ආමේ දුව පුතා කියලා එන්නේ. ඊට පස්සේ ඔක්කොම දුක් ටිකක් දුරල් කරගෙන එන්නේ. ඒ දරුවගේ අකීය කරුකම් ඔක්කොම ටික අර වේදනා ටිකක් දුරල් කරගෙන තමයි. බුදුදහමෙන් කියන්නේ දරුවන් අයින් කිරීම නෙවෙයි. බුදුදහමෙන් කරන්නේ දරුව තිබෙද්දිම මේ පැත්තේ තියෙන අවිද්‍යාව දුරු කිරීම. ඒ දුරු කර පමණට දරුවට උදව් නොකරින්න දරුවට තාත් උදව් කරනවා. හැබැයි තමන්ට බාහිර දරුවෙක් පේන්නේ නැහැ. සම්මුති ලෝකියානුව කෙනෙක් කියයි එයාට එයා දරුවට හොඳට සලකනවා කියලා. නමුත් එයා සලකන්නේ එයාගේ මහිතට. යම්කිසි කෙනෙක් බාහිර කෙනෙක් දිහා බලලා කෙනෙකුට අමනාප වෙන්න පුළුවන්. බාහිර කෙනෙක් කියන්නේ එයා බාහිරට වෙනකට බැන්න දොස් කිව්ව කියලා. ඇත්තටම එයා දොස් කියලා තියෙන කාටද? බැන තියෙන කාටද? එයාගේ පංච උපාදානස්කන්ධයට මේ බැනගෙන තියෙන්නේ. අපි මේ කන්ට විස්තර කරනයි පස්සේ හන්නේ අන්තිමට අර්ථකරණ හන්නේ. නැත්තම් මේක කියන කරුණට අපිට කියන්නේ නැහැ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන පළවෙනි දේ තමයි සමතය දිනු කරන්නේ නැහැ කියලා සඳහන් කළේ. සමතය දිනු කරන්නේ නැහැ කියලා සඳහන් කළේ අපි දැන් ඉන්න මට්ටමේදී අපි ඇසින් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට, දිවෙන් රස විඳිනකොට, ශරීරයෙන් පහස ලබනකොට ඒ මොහොතේම බාහිර රූපය තුළ බැස ගන්න හිත. අන්න ඒකෙන් මුදවලා ඇස කන ආදී මේ පංචේන්ද්‍රයට අරමුණු වෙනකොට ඒ තුන මුලා නොවේ. ඒක දකිනකොටම ඇතුළු පැත්ත බලන තමයි මුලින්ම කඩ බුදුහාඳුරෝ පුහුණු කළේ. සරල උදාහරණයක් කිව්වොත් අපි කණ්ණාඩිය ළඟට යනකොටම මුහුණ බලන අපි දන්නවා ඒ කණ්ණාඩියේ රූපය පේනවා කෙනුනට රූපය තියෙන මේ පැත්තේ කියලා අපි දන්නවා. නමුත් අපිත් එක්කම කණ්ණාඩියක් ළඟට පණාවකුත් අරගෙන බලපැටියක් ගියෝද? බලපැටියා කොණ්ඩේ පීරන්න හදන්නේ කණ්ණාඩිය බැලු. නමුත් අපි කොණ්ඩේ පීරන්නේ මේ බැලු. එයා හිතන්නේ බාහිර වෙනත් කෙනෙක් ඉන්නවා කියලා. පින්නතුනේ මෙන්න මේ වගේම තමයි බුදුදහමේ මුලින් කරන්නේ මෙන්න මේ රෝපහාදී පංච අරමුණු වල හිට බැස ගන්න නැති විදියට සමත අරමුණක හිත දිනු කර කර ඇතුළු පැත්තේ වැඩිපුර කාලයක් හඳවන එකයි කරන්නේ. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය ආදී මේ භාවනා කමඨන් වලින් කරන්නේ අපි අර බාහිර මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු කළා. අභ්‍යන්තර පැත්තට නිතර අවධානය යොමු. එහිම අවධානය වැඩි කළා කියලා හිත සමාධිමත් කරලා ධානා මට්ටමට හිත දිනු කළා කියලා කියන්නේ. එයා ජීවිතේ ලොකු ජයග්‍රහණයක් ලැබුවා. සාමාන්‍ය මනුස්ස ලෝකේ ජයග්‍රහණ විතරක් නෙවෙයි. ඔහු දිව්‍ය ලෝක හයම පසුකලයන් ජයග්‍රහණයක් ඔබ මේ ඔහු මේ මිනිස් සිරුරක් දරාගෙන ඔහු ලබා ගත්තා. මෙන්න මේ සීමාව ඉක්මවල යනවා කියලා කියන්නේම යා ලොකු ජයග්‍රහණයක් ලැබුවා විතරක් නෙවෙයි ලෝකයේ ලොකුම ඊර්ෂ්‍යාකාරයා පරාජයට පත් කළා. මේ කාම ලෝකේ ඉන්න ලොකුම ඊර්ෂ්‍යාකාරය කවුද? වසවර්ති මාරේ. ඔහු කැමති ඔහුගේ වසඟේ ඉන්නවට කට්ටිය. ඔහුගේ වසඟේ කියන්නේ මොකද්ද? බාහිර රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියන මෙන්න මේ තුල පුද්ගලයා රඳවගෙන ඉන්නකම් ඔහුට වසඟ කරගන්න පුළුවන්, ඔහුට යටත් කරගන්න පුළුවන්, ඔහුට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔහු දන්නවා මේ තුල ඉන්නකම් කියන්නේ නියම සැපයක් ඉන්නේ නැහැ කියලා. ඒ නිසා කියනවා මෙන්න මේ පංච විඥාණයෙන් හිත මුදවාගෙන අභ්‍යන්තර හිතේ කුසලයේ තුල සමාධිය තුල හිත දිනුම් කරගත්තොත් ඒ ඇති කරගන්න දිනු ලැබුපු කෙනා හරියට මාරේ ගැස් දෙකට මැලි වලින් ගැසුවා කියලා සනා කරා. ඒ කියන්නේ ඔව් ඒ සෝවාන් සාමාන්‍ය නෙවෙයි තාම අපි මේ කතා කරන්නේ. ඔව් තාම අපේ මණ්ඩල ලෙවල් එකේ ඉන්නේ තාම මේ. තාම මණ්ඩල ලෙවල් එකේ ඉන්නේ සුප්‍රා මණ්ඩල ලෙවල් එකට තාම ගියේ නැහැ. එතකොට මෙතනින් කරන්නේ මුලම පද නෙමේදී කාම භූමියෙන් හිත මොදවණ එක කරන්නේ. කාම භූමිය කියලා කියන්නේ බාහිර භෞතික දෙයක් මත යෙපෙන ගැටි. එතකොට ඒක තමයි ඒකින් ලොකු මානසික සුවයක් තමයි ලැබෙනවා. ඒක මරණයෙන් පස්සේ බ්‍රහ්මලෝක යන එක විතරක් නෙමෙයි මේ මොහොතෙම ඉහළම මානසික සුවයක් තමයි ලැබෙනවා. මොකද මේ මට්ටමේ ඉන්න කෙනාට බාහිර රූප ශබ්ද ආදී වෙනස් කළ හිතේ මොහොත වෙනසක් කොට ඇති කරන්න බෑ. මේ මට්ටමේ ස්ථාවරව කෙනෙක් හිත දිනු කරගෙන දක්ෂිනවතින් මුළු ලෝකයක් නැති වුණත් මුළු ලෝකෙම තමන්ට ඉන්න කැමති දෙනා ඔක්කොම දෙනා මිය ගියත් ඔහුට ඒ විදුක දැනෙන්නේ ඔහු ඊට වඩා මානසික රැක වර්ණයක් ඔහු ලබාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ මට්ටම තමයි මෙන්න මේ සුවය තමයි බුදුහාඳුර මුලදී අපිට ලබන්න කියලා කියන්නේ. හැබැයි එහෙම ලැබුවත් තාම අවිද්‍යාවෙන් දුර වෙච්ච කෙනෙක් නෙවෙයි. මොකද ਉਹ බාහිර දේ මත යතු නැතුවාට ਉਹ අභ්‍යන්තර හිත මත හිත නිත්‍ය සපාතමත්ෙන් අභ්‍යන්තරය ආරම්භ තියෙනවා. බුදුහාම දේශනා කරන යම් කෙනෙක් මෙන්න මේ ධ්‍යාන මට්ටමට හිත දිනු කරගත්ත නම් කෙනෙක් ඒක නැත්තා මේ මුළු කාම ලෝකයේම ඉහළම සැප විඳින කෙනාට වඩා සැප විඳින කෙනෙක් කියලා. දැන් වර්තමාන කාලයේ පින්තුනි බොහෝ දෙනෙක් අනිත් අය හොඳට සතුටෙන් භෞතික වශයෙන් දිනවල ඉන්නකොට බොහෝ දෙනෙක් සමහර අය ඇතැමිටයට කැමති නැහැ. එයාට ඇතැමිට ඊර්ෂ්‍යා කරනවා. නමුත් පින්තුනි ධර්මය දන්න කෙනෙක් ධර්මයේ ලෝකෝත්තර සමාධිය තියෙන වි අඩුගානේ සමතේ දිනු කළ මෙන්න මේ මාර්ගය දන්න කෙනෙක් නක් වෙන තුනේ ලෝකයේ මේ බඩු බාණ්ඩ හුවත්යන් එන කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඇයි ඒ? ඒ කොච්චර යලවල තිබුණත් ඔහු නිද දුක් ආදී ස්පර්ශ කරමින් ඉන්නේ. ඔහු නියම සැපින්දන කෙනෙක් නොවේ කියන එක දන්නවා. ඒ නිසා ඔහු අනිත්‍යයට ඊර්ෂ්‍යා කරන්න යන්නේ නැහැ. එතරම් නෙවෙයි. ලෝකයේ ලොකු අනුකම්පාවකින් අනිත්‍යයට මේ මාර්ගය කියලා දීලා හැකිතාක් ඉක්මනට ඒ අය මේ දහමට යොමු කරගන්න උත්සාහවන්ත වෙනවා. ඔහු දන්නා ඇත්තටම දරුවන්ට ආදරේ නම් දරුවන්ට උගන්වනවා දරුවන්ට දේපළ ඉතිරි කරන විතරක් නෙවෙයි ඇත්තටම දරුවන්ට ආදරේ නම් මෙන්න මේක කරන්න ඕන කියලා දන්නවා. කොහොම හරි දරුවගේ හිත දිනු කරලා කොහොම හරි විනාඩි 10ක් හරි භාවනා කරලා හිත දිනු කරන්න දරුව කොහොම හරි යොමු කරනවා. දරුවට කියන්න හරි දීලා හරි නිකන් බැරි නම් පින්නතුනේ ඇත්තටම ආදරේ නම් මේක කරනවා. මොකද අපි දරුවෙකුට අවුරුදු 100ක් ධනය උපයලා ඉතුරු කළා මේ ගියත් ඇත්තටම දරුවල් සැප විඳින්නේ නැහැ පින්නතුනේ. ඔබේ දරුවාට සැප විඳින දකින්න ඔබ කැමති නම් මේ ධර්මයේ දරුවාට කියලා දෙන්නට ඕන. මෙන්න මේ විදිහට පින්නතුනි පළවෙනි පියවරෙන් බුදුහාමුදුරුවෝ සිද්ධ කළේ මෙන්න මේ කාම භූමියෙන් හිත මුදවලා මනස පැත්තේ හිත සමාධිමත් කරන එකයි බුදුදහමේ පළවෙනි පියවර වඩපත් වෙන්නේ. එතකොට මෙන්න මෙතන ඉන්න කෙනා ඊළඟට මේ පියවරන බුදුහාමුදුරුවෝ තමත් ඉහළ තැනකට අපි ඔස්වා තියෙනවා. ඒ තත්ත්වය මොකද්ද? දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම පිළිබඳව කොහොමද අපට දුක හටගන්නේ කියන කරුණ පැහැදිලි කළා. මේ මනස පැත්තේ තියෙන ආශාවෙනුත් අපිව මුදවන්නේ ඊළඟට තමයි. පින්නතුනි බුදුහාඳුර සඳහන් කරනවා උන්වහන්සේ දේශනා කරන සියලුම ධර්ම කාරණා මේ චතුරාර්ය සත්‍ය නැමැති ධර්ම තුලේ ක්ලාසී කරන්න පුළුවන් කියලා. කැලේ හේන සත්‍යං හැම සත්‍යංගේම පාපියවර අපාගේ පාපියවර මැද ගොනු කරන්න පුළුවන් කියන්න පුළුවන්. අන්න ඒ වගේ බුදුහාමුදුරෝ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු සියලුම ධර්ම කාරණා චතුරාර්ය සත්‍ය තුල ගොනු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි චතුරාර්ය සත්‍ය තුල ගොනු කරන විතරක් නෙවෙයි දැන් ඔබතුමියගේ ප්‍රශ්නෙට උත්තර දැන් එනවායි. මාර්ග සත්‍ය තුල අනිත් සියලුම ප්‍රැක්ටිස් කරන්න තියෙන කරුණු ටික ඇතුළු කරන්න පුළුවන්. සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, පංචේන්ද්‍රිය, පංච බල, සත්ත්වබොජ්ජංග, අරහණික මාර්ග කියන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සියල්ලක්ම අර චතුරාර්ය සත්‍යෙහි මාර්ග සත්‍ය තුළ ගොනු කරන්න පුළුවන්. එතකොට එක තැනකදී බුදුහාම දේශනා කරනවා සතර සතිපට්ඨානය වඩන්න කියලා. තවත් තැනකදී කියනවා සතර ඍද්ධිපාද වඩන්න කියලා. තවත් තැනකදී කියනවා සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වඩන්න කියලා. තවත් තැනකදී කියනවා පංචේන්ද්‍රිය වඩන්න කියලා. තවත් තැනකදී කියනවා පංච බල වඩන්න කියලා. තවත් තැනක කියනවා සත්බොජ්ජංග වඩන්න කියලා. තවත් තැනක කියනවා අරසිය මාර්ගය වඩන්න කියලා. තවත් තැනක නෑ වුන් බක් ඕනේ දෙකක් වඩන්න. ඈ සමදේ දසම විතරක් වඩන්න කියලා. තවත් තැනක කියනවා නෑ ප්‍රඥා වඩන්න එතකොට ඔක්කොම වැඩෙනවා කියලා. ඒ කියන්නේ ඒ ඕඩියන්ස් එක අනුවයි මේ කියන්නේ. ඒ මොකක් වැඩුවත් වඩන්න ඕන සුතමේ ඥානය සහිතව. සුතමේ ඥානය කියන්නේ මේ ප්‍රොසෙස් එකම ඒ ඩෙස්ටිනේෂන් එකට එනකන් සම්පූර්ණ ඇඩ්‍රස් එකම ඔළුවේ තියාගෙන තමයි වඩන්නේ. එතකොට දැන් අපි කියමු අපි කෙනෙකුට කියනවා ඔයා ගියක් හදන්න කියලා. ඥානය දැන් ගියවන් හදන්න මට කොහෙද සල්ලි කියනවා අපි කියනවා කුමරක් පටන්න කියලා. මේ කුමරක් අක්කර 50ක් දෙනවා මේක අස්වැද්ද ඔයා ගණේ ගන්න එතකොට ඔබට කරන්න පුළුවන් කියලා. එතකොට එයා ඒ තෙල් ගහන එකේ ඉඳන්ම හැම දෙයක්ම කරන්නේ ගයක් හදන එකේ ඔළුවේ තියාගෙන ඉන්නේ. බලන කෙනෙකුට එන්නේ එයා කුඹර කොටනවා ආනවා වී වපුරනවා එහෙම කියන්නේ හිතන්නේ. නමුත් ඔහු ඉන්නේ අර ගේ හදන ඉලක්කයේ ඉන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ප්‍රඥා වැඩුවත් සමාධි දර්ශනා වැඩුවත් ත්‍රිවිධ ශික්ෂා වැඩුවත් සතර සම්‍යක් ප්‍රදාන වීරිය වැඩුවත් සතර සතිපට්ඨාන වැඩුවත් සත්බෝධං වැඩුවත් මොකක් වැඩුවත් තමන් දන්නවා තමන් අන්තිමටම යන්නේ දුකෙන් නිදහස් වෙන්න දුකෙන් නිදහස් වීම ළඟා පවතින්නේ මේ ස්කන්ධ පංචකයේ සමුදය වේ දකින ප්‍රමාණය වැඩි වෙන පමණට. ඒතර ඒක ඒ ඉලක්කයට යන්න බලාපොරොත්තු වෙන තමයි මේ මොකක් කළත් ඕක කරන්නේ. කෙලෙස් වලින් නිදහස් වීමේ සම්පූර්ණ ගමනක තීරණය වන්නේ කොයිතරම් දුරට අපේ මේ සමත විදර්ශනා දෙක තුල ඉන්නවද කියන කාරණේ. කොයිතරම් දුරට අපේ මේ ස්කන්ධ පංචකේ හැම මොහොතකම සිදුවන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහේ ඇතිවීම නැතිවීම දකින වෙලාව ඩියුරේෂන් එක කොයිතරම් වැඩි වුණාද කියන එක මතයි අවිද්‍යාව දුරු වෙන්නේ ප්‍රඥාව වැඩි. තොර ඒක ඔළුවේ තියාගෙන තමයි අර මොකක් වැඩවත් වැඩන්නේ. ඒ ඉලක්කයෙන් ඒක සුතමේ ඥාණයෙන් අසා දැනගෙන තමයි මේ මොකක් කරන්නේ. අන්න ඒ දැනුම සහිතව කරනකොට එයා මොන දේ කරත් ඔහුගේ සත්‍ය ස්පෝස් පාස්ටික ධර්මම වැඩෙනවා. හැබැයි වැඩෙන්නේ එක එක මට්ටම් වලට. සාමාන්‍ය පුත්‍රයන් අපි වගේ අයගේ ශ්‍රද්ධාව වැඩෙන ප්‍රමාණයක් තියෙනවා. ඒක ටිකෙන් ටික වැඩි වෙලා අරහත්ත්වයට දක්වාම වැඩෙනවා. රහත් භාවයේ දක්වාම ශ්‍රද්ධාව වැඩි වෙනවා. ප්‍රඥාවත් එහෙමයි. දැන් අපිට ටිකක් තියෙනවා මෙහෙම එකක් වෙනවා කියලා ස්කන්ධ පංචකයේ සමුදය කියලා හිතනවා. තව ටිකක් යනකොට තවත් තියෙනවා මේකම තමයි කියලා. ඉහළට යනකොට දකිනවා හැම මොහොතෙම ලයිට් පත් වෙන වගේ මේ දකින හැම මොහොතෙම මේකයි වෙන්නේ කියලා ඔහුගේ ජීවිතේ පාටපත් වෙනවා. එතකොට අන්නේ ඒක එක එක මට්ටම් වල එක එක බුද්ධි මට්ටම් වල අනව එක එක පියවර වල බුද්ධි නැගිනවා. එතකොට අන්නේ ඒක වැඩි කරගන්න තමයි ශ්‍රද්ධාව, වීරිය ආදී ඒ කරුණු වලින් එන්නේ විදිහට යන්නට ඕන. ඒකට උපකාර වෙන තමයි පිටපස්සෙන් ඉන්නේ හරියට අර හමුදා කණ්ඩායම ඉදිරියට යනකොට පිටිපස්සෙන් තව පිරිසක් උදව් කරන්නේ. දැන් යුද්ධයකට මට පිරිසක් ඉදිරියට යනකොට එක්කෙනෙක් යුද පිටේට යනකොට පස් දෙනෙක් ඉදර එක්කෙනෙක් වෙනුවෙන් ඉන්නවනේ. කවුද ඉන්නේ? කෑම බීම වෙන කෙනාගේ ඉඳන්, සපත්තු කූට්ටන් හදන රෙදිමහන කෙනාගේ ඉඳන්, වාහන හදන කෙනාගේ ඉඳන්, නැත්නම් වෙඩි උණ්ඩ වින රටවලලින් ආනයනය කරන කෙනාගේ ඉඳන් බොහෝ දෙනෙක් පිටිපස්සේ ඉන්නවනේ මෙයාගේ. යාන ඉඳලානේ මෙයා යුද්ධෙමට යවන්නේ. අන්නේ වගේ තමයි අපි සමත විදර්ශනා නැමැති යුද භූමිය තුළ ඉදිරියට යනකොට අපට නිතරම උපකාර කරන පස් දෙනෙක් පිටපස්සේ ඉන්නවා. කවුද? පස් හතර දිනක් ඉන්නවා. කවුද? ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනට ඕන. නිතර සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒක නොවනින් මෙනෙහි කරන්න ඕන. ඒ වගේම නිතර ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ඉන්නට ඕන. අන්නේ වගේ උපකාරවත් බව නිතරම ධර්මමාර්ගයේ ආරම්භයේ ඉඳන්ම තියෙනට ඕන. යැයි තමන්ගේ පැත්තන තමන් දක්ෂතා ටිකක් ඇති කර ගන්නට ඕන. මොනවද ඒ? ආහාරයේ පමණ දැන ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය තියෙන්නට ඕන. ඊළඟට නින්ද ටිකක් පාලනය කරන්න ඕන. මේ දේවල් වලින් තමන් දක්ෂ වෙන්නත් ඕන. සිල්වත් බව ඇති කර ගන්නට ඕන. විශේෂයෙන් කටපරිස්සම් කර ගන්න. නැත්තම් හරි අමාරු. කටපරිස්සම් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කරට ඇතුළු කරන ඒවා. අනිත් ඒවා කටින් පිට ගන්න ඒවා. ඇතුළු ගන්න එක නම් මොන වුණත් කමන්නේ. Tamanta මිතරන්නේ හානේ. පිට කරනකොට නම් වාක්ම හිතන්න. නැත්තම් බොහෝ දිනක් අමාරු වැඩනවා. එනිසා මේ ගමන් මගේදී පින්නතුනි සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය ඇති වෙච්ච කෙනා ඔහුගේ සම්මා කම්මන්තය ඇති වෙන කලින් සම්මා වාචාව නිවැරදි වචනව පිට කරනවා. එහෙම නැතුනොත් ඉන් එහාට අපට ලොකු දයක් බලාපොරොත්තු වෙන අමාරුයි. පින්නතුනි මේ ගමන් මඟ ඊටාම ප්‍රායෝගිකයි. ඒ වගේම තමයි ජීවිතයට අනුගමනය කරන්න ඕන මේක. මේක කොච්චර ලොකු දර්ශනයක් මෙතන අහලා පල්ලෙහාට ගිහින් අපි අසීහියෙන් කතා බහ කරනවා නම් කැම්බ වීම කරනවා නම් ඉතින් වැඩක් නැහැ මේ කතා කරපු ඔක්කොම. ගමට කපු මිනි වගේ. මේ ඔබ අහන ධර්මයෙන් ප්‍රතිඵලයක් තියෙන්නේ. ඒක ඔබ නිතර මෙනෙහි කරන්න ඕන. ඔබ මෙහි නොකරක් කමන්නේ පින්නතුනි. අනිත් මෙනෙහි කරන කෙනෙකුට හරි මෙනෙහි කරන්න දෙන්න පොඩ්ඩක් කටපාඩම් කරගන්න. ගිය ගමම මේ ඇතුලේ තියෙන වෙලියට දැම්මොත් අර මේ කියපුව පෑ ගාන මහසිර කරපු වතුර යන්තමට එහෙම වෙන්න දෙන්න එපා. අපි බොහෝ විදිහට දකිනවා. ඒ නිසා පින්නතුනි මේ ධම්ම මඟ ඊටාම සක්‍රියව ඊටාම ප්‍රායෝගිකව අපේ ජීවිතයේ තුරට මේක ඇතුළු වෙන්න ඕන. නැත්තම් අපි පෑ ගන්න මේ සාකච්ඡා කරාද අපේ ලොකු වෙනසක් වෙලා නැහැ. මෙහෙම අපිට අවුරුදු 100ක් කතා කරන්න පුළුවන්. කතා කරගෙන අපේ ලොකු වෙනසක් ජීවිතවල නැහැ. ඒ සිදු කරන මොහොතේ හිතට කුස්ලක් ඇති වෙලා තියෙනවා. නමුත් අපේ ජීවිතවල ජීවිත පරිවර්තනයක් වෙලා නැහැ. අපේ කෙලෙස් වල අඩුවක් වෙලා නැහැ. ඒ කෙලෙස් වල අඩුවක් වෙන්න නම් පින්නතුනි වචනේ පාලනයේ ඉඳන්ම මේ ගමන් මඟ අපි නිතරම ඉන්නට ඕන. මේ ගිය කියලා හාරුකෙනක් වෙනකොට මේ ගිය කියන සූත්‍රය මේක ඉතාම පැහැදිලිව දක්වනවා. නිතර දස කතාවල යොක්ත වෙන්න. හොඳ දැහැමි කතාවල් 10ක් තියෙනවා. ඒ වගේම අදැහැමි කතාවල් 32ක් තියෙනවා. දැහැමිව 10 ඇති ඊට වඩා 32ක් තියෙනවා නරක පැත්තේ. එතකොට රාජ කතා, චෝර කතා වගේ කතා මාත් තියෙනවා. ඒවා කතා නොකර යුතු දේවල්. ඒ වගේම සීලය ගැන කතා, සමාධිය ගැන කතා, ශ්‍රද්ධාව ගැන කතා, විවේකය ගැන කතා, සීලය ගැන මේව නිතර කතා කරන්න කියලා වගේ දේවල්. කමුණා මිනිස් ඇත්ත එක්ක. කතා නොකරම ඉන්න කියන එක නෙමෙයි පින්නතුනේ. කතා කරන්න කමන්නේ කතා කරන්න ඕන තමන්ට කුසල වැඩෙන දේවල්. තමන්ගේ චිත්ත සමතේ වැඩෙන, ශ්‍රද්ධාව වැඩෙන, පරිත්‍යාග සීලයේ වැඩෙන, කුසල වැඩෙන දේවල් කතා කරන්න. එහෙම නැති දේවල් තමන් කතා කරන්නත් එපා. කතා කරන අයම තැන්වලුණු පුළුවන්තරන් අයිංගල යන්න තමන්ගේ හිතට ඒක ලොකෝ ඇකවරණය. පින්නතුනේ අපි මේ සඳහන් කළේ බුදු දහමේ තියෙන ප්‍රධානතම ගැනීම තමයි පටිච්ච සමුප්පාද දැනුමත් එක්ක කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. චතුරාර්ය සත්‍යයේ පළවෙනි පියවරෙන් අපි සඳහන් කළේ මාර්ග සත්‍යයට ඔක්කොම ගැනීම එක දාන්න පුළුවන් කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ හතර. දුක සත්‍ය කියලා කියන මොකද්ද? සාමාන්‍ය මිනිස්සු දුක සත්‍ය කියලා හිතන් ඉන්නේ ලෙඩවීම, මහලුවීම, මරණය වගේ දේවල්. ඒව පිනතුනේ දුක තමයි. නමුත් දුක සත්‍ය නෙවෙයි. ඒව බුදුහාමුදුර තේරුම් ගත්තේ ගිහි ගෙන්නෙක් මෙනක් කලින්. බුදුහාමුදුර බොහෝ මැඩදී අවබෝධ කරගත්තේ ඒ වගේ දෙයක් නෙවෙයි. පුබ්බේ අනුසුතේ සුධම්මේසු කියලා පෙර නොයසු විරෝධම බුදුහාමුදුරට පහළ වුණා. ඒ මොකන්ද පහළ වුණේ? දුක කියලා කියන්නේ මොකන්ද පිනතුනේ? දුක කියන්නේ මේ ඇසින් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට තමන් වටා ලෝකයක් ඉන්නවා කියලා තමන්ට හිතෙන ගතිය. කෙනෙක් දකිනකොට මේ මගේ දුව, මේ මගේ අම්මා, මේ පුටුව, මේ ගෙදර කියලා තමන්ට බාහිර දෙයක් පේනවා. පින්නතුනි මේ පේන දේවල් කියන්නේ සතර මහා භූත රූප කියලා. භූත කියන්නේ මොකටද? භූත කියන්නේ අපිව බය කරන අය. ඒ කියන්නේ නැති දෙයක් ඇති විදිහට පෙන්වනවා. ඒකට තමයි භූත කියලා කියන්නේ. නැති දේවල් තියෙනවා වගේ පෙන්වනවා. මේ කොටුවක් නේ, මේ කාබට් එකක් නේ, මේ ලස්සන ලයිට් එකක් නේ, ඔයා හරියම ලස්සන නැහැ නේ, මොකද ලස්සන ඇඳුමන්නේ කියලා මෙන්න මේක තමයි භූතයේ ලක්ෂණ. ලස්සන ඇඳුමට ලස්සන මොනවදින් ඒ වගේම කිලිටු වෙනකොට ඒක ටිකක් බාර ගන්න වෙනවා. ලස්සන පිළිමයක් හදලා හරියම ලස්සන නැහැ කියලා සතුට වෙනකොට ඒ වගේම මැල්ටිහකින් යකෙක් ඇඳලා තියෙනකොට යකාට බය වෙනවා. අර කියන සතුට වෙන විදිහක් නෙවෙයි, අර දුක් ටිකක් ඒ ටිකක් බාර ගන්න වෙනවා. එතකොට පින්තුණේ නැ ලෝකයක් නැද්ද? බාහිර ලෝකයක් නැද්ද? බාහිර ලෝකයක් නැහැ කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ පින්තුණේ. ඇසට රූපයක් පේනකොට අපි ඇසෙන් රූපයක් දකිනවා කියන්නේ වර්ණ මාත්‍රය විතරයි අපට පේන්නේ. එතකොට බාහිර තියෙන සතර මහා භූත රූප, පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර තමයි හැමතැනම එක්තැන් වෙලා තියෙන්නේ. ඒ සතර මහා භූත රූප එක්තැන් වෙලා තියෙන තැනට අපේ ඇස පතිතුණාට පස්සේ අපි ඒ අවිද්‍යාවෙන් බලනකොට අපි අර ඒ ගැන කලින් හැඟීම් ටිකත් එක්ක එකතු කරලා ආ මෙහි ඉන්නේ හවලා කියලා අපි පනවා ගන්න මේ වෙලාවේ. මේකට කියන්නේ රූපකායේ ආදිවචන සම්පත්තිය කියලා. රූපකායේ ආදිවචන සම්පත්තිය බාහිර රූපයේ පේනකොට ඒකෙන් අතීත අධ්‍යයන ටිකට ගිහිල්ලා ඔළුව පැත්තේ මේ පැත්තෙන් ඒක හදාගන්න. ඒ වාගේම නාමකායේ මනස පැත්තෙන් ගියමක් ආවොත් පටික සම්පත්තිය කියනවා. නාමකායේ ආදිවචන රූපකායේ රූපකාය ආදිවචන සම්පත්තිය ඒ වාගේම නාමකායේ මනස පැත්තෙන් දෙකේදී පටික සම්පත්තිය යනවා. බාහිර රූපයක් හොයාගෙන යනවා. මෙන්න මේ දෙපැත්ත අපි යන්නේ. මොකද දෙපැත්ත කියන්නේ මේ බාහිර රූපය පේනකොට ආ මේක කෝපය කියලා මම කලින් මතේ බිලා තිනේ මේ වගේ කෝපයද කියලා මේ පැත්තට යනවා. කෝපය කියන හිතට අදහස් ආව සා කෝපය අල්ලන්න පුළුවන්, කෝපය තේබන්න පුළුවන්, අතර බොන්න පුළුවන් කියලා බාහිර හොයාගෙන යනවා. මෙන්න මේ දෙපැත්තට අපි නිතර යන ගතිය තියෙනවා. දැන් පිච්චමල කියලා ඇහුණොත් ඇහුණේ ඔබට මගේ කටින්. ඇහුණකොට පටික කාය ඇහුණේ. ඊට පස්සේ ආ පිච්චමල ගැන තියෙන හැඟීම් ටික ඔක්කොම දැන් ආ අපේ ගෙදර ඉස්සර වැලක් තිබුණා, මම ඉස්සර පූජා කරන්නේ මේකයි කියලා අර ඔක්කොම ටික යනවා. ඇත්තටම වෙන්නේ මෙතන ශබ්ද මාත්‍රයේ එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධුණාට පස්සේ අපි ඒක දන්නේ නැති නිසා අර අතීත ටිකත් එක්ක ගැටෙනවා. දැන් අපි අකමැති දෙයක් ගන්න බලන්න. අකමැති දෙයක් කියනකොටම අකමැති දෙයක් කියනකොටම ඒකට අදාළ ටික අතීතයෙන් අපි ගන්නවා. නමුත් ශබ්ද මාත්‍රයේ කියන එක දෙයක් එන්නේ. ඒක හඳුනාගන්න මාර්ගය පැත්තේ. දැන් මම වාක්‍යයක් කිව්වදී මම කියනවා ඒකක් සං අත්‍රා වැක්කක් කියලා. ඔබට තේරුණාද ඒක? ඒකක් සං අත්‍රා වැක්ක බක්තංච අබුංජං මං කිව්වා. ඔබට වැටහුණාද? නෑ නේ. ඒ වැටහෙන එකයි මේ කතා කරන එක දෙකේ වෙනසක් නෑ. මුලින්ම ඔබට ලැබෙන්නේ ඒ ශබ්ද මාත්‍රය විතරයි. හඳුනාගන්නේ මනස පැත්තෙන්. හඳුනාගන්නේ මනස පැත්තෙන් කියන්නේ මොකද්ද? හඳුනාගන්නේ අතීත අධ්‍යයන ටිකත් එක්ක ගැට ගන්නවා. අර මුලින් එන ශබ්ද දෙකම එන්නේ සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක ප්‍රාථමික මට්ටමේ දෙයක් විතරක් එන්නේ. ඒක අපි හඳුනාගෙන පණම ගන්නේ අපි අතීත ලැබපු අත්දැකීම් ටිකත් එක්ක. අතීත ලැබපු අත්දැකීම් ටික ඇත්තටම තියෙන ලෝකේ දේවල් ටිකක් නෙවෙයි. දැන් අපි කියමු මෙතන කෙනෙක් එනවා. ඒ එන කෙනා එක්කෙනෙකුට හුවා බැනලා තියෙනවා. බැනපු කෙනෙක් මේ ඉන්නේ. බැනපු කෙනා බැනුමහපු කෙනා තියෙනවා මෙතන. ඒ එන කෙනාම කාටවත් හුවා උදව් කරලා තියෙනවා. එයාත් මෙතන ඉන්නවා. ඒ වගේම මේ එන කෙනා කවදාවත් නොදකපු කෙනෙකුත් මෙතන ඉන්නවා. තුන් දෙනා මෙතන ඉන්නේ. ඒ එන්නේ එක පුද්ගලයන්. ඒ එනකොට ඇසට පේන වර්ණ මාත්‍රිය තුන් දෙනාටම සමානයි. එක්කෙනෙකුට කේන්ති යනවා. කේන්ති එන්නේ මේ ලේ වතුර වෙනවා එක්කෙනෙක්. මේ අහවල ආරමට ආරක් කරපු කෙනා වගේ ඉති. අනිත් කෙනාම ආනේ මල්ලි කොහොමද ඔයා මට ඉදා උදාම කරාට එයා බදාගන්නේ. අනිත් කෙනා සාමාන්‍ය දෙයක්. හැබැයි සාමාන්‍ය දෙයක් ඉන්න කෙනා හිතන්නේ ප්‍රඥාව ඉන්නේ කියලා. එයාත් එයාත් මොහොමෙන්මයි ඉන්නේ. එයා දැන් මේක තීරණය කළා. එයා තව තීරණයකට ඒ මොහොත එනවා ඊට පස්සේ. මොකද එයා හිතන්නේ බාහිර රූපයක් තියෙයි කියලා. එයා සම්පූර්ණ ප්‍රඥා දුරුණා වෙන්නේ නැහැ. එතකොට වෙනතුනේ මේ මොහොතේ අපට මොකද වෙන්නේ ජීවිතේ? මේ මොහොතේ ලෝකේ තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ලෝක ටික ලෝකේ තියෙන්නේ. ඒ සතර මහා භූත රූපات හිතන්නේපා හැමදාම ඉස්තරම තියෙන දෙයක් කියලා. ඒ දේ ලෝකේ ඇත්තනම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ තමන්ගේ මේ අභ්‍යන්තර ආයතනවලට අනුව තමන් නිර්මාණය කරගන්න දෙයක් නෙවෙයි. දැන් මෙතන බිත්තියක් තියෙනවා කියමු. මේ බිත්තිය පේනකොට කවුරුත් හිතන්නේ මේක බිත්තියක් කියලා නේ. මේ බිත්තිය නම් කාටවත් එහා පැත්තේ යන්න බෑ, එහා පැත්තේ බලන්න බෑ කියලා නේ. දැන් මෙතන කවුරුත් හිතන්නේ එහෙමයි නේ. ඔබ එහෙම හිතනකොට ඔබ හිතනවා දැන් මේ අනිත් කාටවත් වෙන්නේ එහෙමයි කියලා නේ. ඇත්තද ඒක? නෑ වෙනතුනේ මේ බිත්තියම තවත් කෙනෙකුට එහා පැත්තේ පේනවා. සමහර ප්‍රේතයන් භූතයන්ගෙන මේ බිත්තියෙන් අර ඔයා යන්න පුළුවන්. දොරල් අරින්න ඕනේ නැහැ හොඩි යන්න පුළුවන්. එතකොට අපේ දැන් අපේ අයගේ යම් කිසි සමානත්වයක් ආයතනවල තියෙන නිසා අපි කාටවත් මේක බිත්තියක්. අපි කාටවත් මේ බිත්තියෙන් හට යන්න බෑ. නමුත් මේ පැත්තේ අභ්‍යන්තර ආයතන වෙනස් කර්ම ශක්තිය තියෙන කෙනෙක් මෙතන ආවොත් සහ ඔබේ කර්ම ශක්තිය ඔබ මේ මොහොතේ මනස දිනු කළ වෙනස් කරගත්තොත් හෝ මනස පිළිවුණොත් මේ මොහොතේ මොඩ මේක වෙනස් වෙනවා. අය මැරෙන්න ඕනේ. මරණයෙන් පස්සේ නෙවෙයි. මේ මොහොතේම ඔබේ හිතේ අවිද්‍යාවේ ප්‍රමාණය අනුව ඒක අඩු විදිහට මත මේ මොහොතේම ඔබට ලෝක නිර්මාණය කළ වෙනවා. ඒ නිසා තමයි සමහර අය ඔය අපි කියන්නේ ලිංග විපරාසය කියලා. ගෑනු අය පිරිමි අයනවා, පිරිමි අය ගෑනු අයනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඒ කර්ම ශක්තිය මේ පැත්තේ වෙනස් වෙනකොටම මේ ආයතන වෙනස් වෙනවා. ඒක මරණයෙන් පස්සේ වෙනස් වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. අර කෙනා එනකොට ඒ අවිද්‍යාවෙන් බලනත් එක්කම එක්කෙනෙක් ඇඟේ ඔක්කොම සිස්ටම් එක වෙනස් වෙනවා. ඒ අනුව ඒ මොහොතට ආයතන දෙක තමන් සකස් කරගන්නවා. ඒ මොහොතේ තමන්ගේ ඇස්ත මේ ශරීරයේ වේගය වැඩි වෙනවා, දැන් කේන්ති ගන්න ඒවා. අනිත් කෙනාගේ හොඳ හෝමෝන එනවා දැන් ඊට පස්සේ. හොඳ සද්දට එහෙම ඔක්කොම උදා කරපුවා. මේ මොහොතේම අර අවිද්‍යාවේ ප්‍රමාණය අනුව ආයතන මේ පැත්ත සකස් කරගන්නවා. ඒ ආයතන වලට අනුව ඊට පස්සේ අලුත්ම දෙයක් විදියට අර පැත්ත බලනවා. බලනකොට ඒ විදියට පේනවා. ඊට පස්සේ ඒක වේගින් අලුත් සංස්කාර ඊට පස්සේ හදනවා. එතකොට වෙන තුනේ ප්‍රශ්න තියෙනවා අන්තිමට දැන් අහන්නේ මෙලිග කෙලිුණාට පස්සේ නැත්නම් අමාරුයි. පින්නතුනේ දැන් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ දුක සත්‍ය ගැන. ඒකට දුක සත්‍ය ගැන මොකද්ද? අපේ ඇහැට රූප පේනකොට, කනට ශබ්ද දැනෙනකොට, නාසයට ගඳ සුවඳ ආදී දැනෙනකොට අපි හිතන්නේ මේ බාහිර තියෙන දෙයකින් මට සැප දුක ලැබුණේ කියලා. ඒ වගේම අපි හිතන්නේ බාහිර පුද්ගලයේ සත්‍යයක් දෙයක් තියෙනවා කියලා. ඒ වගේම අපි හිතන්නේ බාහිර මේ පේන දේ මං දකින්න කලිනුත් තිබ්බා, මං අහන්න කලිනුත් තිබ්බා, මං දැක්කට පස්සේ ඒව ඉතුරු වෙනවා කියලා. දැන් ඔබට මං පේනකොට හිතෙන්නේ මේ කලිනු දැක්කම ආදර තමයි දකින්නේ කියලා. ඒක හරි සම්මුති සත්‍යනෝ හරි. හැබැයි දැන් මේ මොහොත ඔබ නිර්මාණය කළ ඔබට අත්දැකීමක් ලැබෙනවා ලැබෙන්නේ කලින් දැකපුවා දැකීම නෙවෙයි. ඇතැමිට මං කලින් ඔබගේ අඩුපාඩුවක් කියනකොට එදා තිබෙච්ච හිතේ හැඟීම නෙවෙයි දැන් තියෙන. දැන් ඇතැමිට මට පැහැදිලි වෙන්නේ දැන් හොඳට හඳුපාන කියන එදා කිව්වට නම් හොඳ හඳුරගෙනෙක් කියලා හිතෙන්නත් පුළුවන්. එදා බැන කියලා ටිකක් මොන ටිකක් හොඳ නැහැ ටිකන්නේ. ඔය ටිකක් හිත රිදෙන දෙයක් කියලා නම් හඳුරු හරි නැහැ. හොඳ අද නම් ටිකක් හොඳයි කියලා ඇතැමිට හිතෙන්නත් පුළුවන්. නමුත් එදායි මේ නිර්මාණය කරගත්තු දෙය නෙවෙයි අද මෙතන කියන්නේ මේ මොහොත. තාසුළු මොහොතින් මං බැනවා තාය වෙනස් වෙනවා. ආයෙත් මස් මානදී හොඳ කෙනෙක් කිව්වොත් ආයෙ හරි වෙනස් වෙනවා. පින්නතුනි මේ හැම මොහොතෙම ඒ මොහත අනුව අපේ හිතේ ස්වභාවය අනුව අපි මේ පැත්තේ ආයතන දෙක වෙනස් වෙනකොට ඊට අනුරූපව බාහිර පේන දේ අත්දැකීම වෙනස් වෙනවා. එතකොට මෙන්න මේක දකින කෙනා පින්නතුනි දන්නවා මෙන්න මේකයි දුක කියලා කියන්නේ. මෙන්න මෙහෙම තමන් වැරදි විදියට හිතන එකෙන් තමයි තමන් දුකෙන්නේ කියලා. එතකොට දැන් අපි කියමු එක්කෙනෙක් මෙතන ඉන්නවා කියලා නම් හිතෙන්නේ. දැන් ඔබතුමිය නම් දැන් දරුවෝ කියන මේ අපේ අම්මා කියලා. මහත්තයෙක් මේ මගේ නෝන කියලා. ඔබතුමියගේ අම්මම හිටියනම් කියනවා ආ මේ මගේ හොඳ දුව කීකරුම දරුවෝ මේ දරුවෝ කියලා අම්ම හිතන්නේ. දැන් අපි හිතන්නේ අපිට ඒ පැත්තෙන් අපේ සමාජ තමත. ඒ එක එක අය ඒ සමාජ අධ්‍යක්ෂක මත තමයි මේ පුද්ගලයා ගැන හිතන්නේ. ඒ විතරක් නෙමෙයි මෙතන සිංහයෙක් හිටියනම් කොටියෙක් හිටියනම් කොහොමද වෙන්නේ? ආ හොඳ කෑම වේලක් මට අද හවසට හොඳ ඩයට් එකක් කියලා හිතනවා. ඒ වගේම ශරීරෙ ඉන්න පණුවටික සතුටික ඒගොල්ලන් හිතනවා මේ අපේ ගෙදර තමයි ගෙදර දැන් එහෙම යනවා එදාට අපි යනවා කියලා. ඒක ඇතුලේ ඉන්න සතුට ඉතින් නේද? ඇතුලේ සතුට ගන්න මේ වැඩ කරන මේ අතරේ ඒගොල්ලන්ගේ ගෙදරේ කියලා හිතලා ගමේ කියලා හිතලා. පින්නතුනේ මෙන්න මේ වගේ තමයි ඒ සත්‍යයන් තමන්ගේ අභ්‍යන්තර ආයතන මත තමන්ගේ මනස සහ අවිද්‍යාව කර්ම ආදී ඒ ආයතන වල සාපේක්ෂව තමයි මේ බාහිර ලෝකෙ දෙස බලන්නේ. මේ බලන විදිහට නිර්මාණය වන ලෝකයක් තමයි මේ බාහිර තියෙන්නේ. එතකොට බුදුදහමෙන් කියන්නේ මොකක්ද? බුදුදහමෙන් කියන්නේ බාහිර ලෝකයේ තියෙන දයක් තියෙනවා නම් ඒ තියෙන සතර මහා භෝධ රූප මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරක් තියෙන්නේ. ඒ හතරක් ස්ථිරම තියෙන දයක් නෙවෙයි. ඒ හතර ඒ මොහතර තමන්ගේ ආයතන අනුව සකස් වෙන දෙයක්. දැන් උදාහරණයක් ඇරෙද්දී කිව්වොතින් ලෝසක හාමුදුරු පින්ඩ පාත යනකොට ලෝසක හාමුදුරු හිස් පාත්‍රය අරගෙන යන්නේ. දාහනේ බෙදන්නේ මිනිස්සු වෙනවා. නාව නෙමෙයි. එන මිනිසුන්ගේ පේන පාත්‍රය පිළිලා තියේ කියලා. එන අය දාහනේ ගේන අය ආය අර යනවා කිසිම බෙදන්න බෑනේ කියලා. හාමුදුරු හැමදාම බඩගෙන ඉන්නවා. අර කර්මයේ විසින් මෙතෙන්ට විපාක දෙන්න ඕන නම් එක්ක තමන්ගේ පැත්තේ වෙනස් වෙනවා නැත්නම් අනිත් පැත්තේ වෙනස් වෙනවා. සමහර ලස්සන විල් වතුර විල් පිරිසිදු වතුර විලක් ළඟ ඉපදී ඉන්නවා ප්‍රේතයන් භූතයන්. ඇතැම් විට බුද්ධාන්තර කල්පයක් එතන ඉන්නවා පිපාසයෙන් ඉන්නේ. මේ වතුර විලක් ළඟ ඉන්නේ. එයාට වතුර තේන්නේ ලේ තරව වගේ තේන්නේ. අනිත් මිනිස්සුන් වතුර අරන් ගිහලා බලනවා. හරියට මොනවද? සමහර කෙනෙක් වතුර අතර ගන්නකොටම හිඳනවා. වතුරට කියන්නේ. පින්නතුනේ මේ වගේ ලෝකයක් නිර්මාණය වෙන්නේ බාහිර ලෝකෙ තියෙන දෙයක්ම නෙවෙයි මේ මොහොතේ තමන්ගේ ආයතන වලට සාපේක්ෂව. බුදයන් කාරිටිය කොණ්ඩ දාන කියලා හාමුදුරුවෝ කියනවා. මේ කොණ්ඩ දාන කියලා හාමුදුරුවෝ කොතන ගියත් දකින මිනිසුන්ට පේන්නේ මේ හාමුදුරුවන් ළඟම ගෑනු කෙනෙක් ඉන්නවා කියලා. හාමුදුරුවත් එක්කම ගෑනු කෙනෙක් එහාම යනවා වගේ පේන්නේ. බලන හැම දිනකටම පේන්නේ එහෙමයි. මිනිස්සු දවසාරම නිකන්නේ. නවත් වෙන මේ හරකට අපහාස කරනවා. නවත් වෙන තුන මේ කර්ම විපාක විදියට මේ අනිත්‍යට පේන දෙයක් නෙවෙයි. ඇත්තටම නෙවෙයි. දැන් එහෙම කියලා අනිත් දේවල් අතේ හිතන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයේ දේවල්. නමුත් මේ විශේෂ සිද්ධියක් මේක. හැබැයි උන්වහන්සේ රහත් වෙනත් දෙක මාර්ගන පෙනී ගියා. ඒ වගේම කර්මයක් වෙන සිල්වත් සාදුරු දිනවට ඊට කලින් ආත්මභාවයක උන්වහන්සේ කළා. ඒ කියන්නේ නොකරපු වරදකට ස්වාමීන් වහන්සේ කෙනෙකුට අර වගේ දෙයක් කළා. අපහාස වෙන විදිහට. ඒ කර්ම විපාක විදිහට උන්වහන්සේ ඉන්න කම්ම රහත් වෙන කම්ම අනිත් බලන්නේ හැම බුදුහාමුදුරුවෝ කලින් දැනගත්තනේ කර්මයක් කියන එක. අනිත්‍යය රහතන අභිඥාලාභී රහතන් වහන්සේලා සමහර දැනගන්නේ නැති නමුත් සාමාන්‍ය මිනිස්සු මේක දැනගන්න බැරුව. මේක ඉතාම සංකීර්ණ එකක් එකපාර තේරුම් ගන්න බෑ. පින්නතුනි මෙහෙම ලෝකයක් තමයි අපි මේ දැන් පරිහරණය කරන්නේ. එතකොට මේ ඇත්තටම තියෙන ලෝකයක් නෙවෙයි අපි මේ පරිහරණය කරන්නේ. අපේ ඇස කන නාසය දිව ආයතන මේ මොහොතේ මනසේ අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව ආදී මානසික ස්වභාවයන්ව නිර්මාණය කරන මේ ආයතන වලින් නිර්මාණය වෙන ලෝකයක් තමයි දැන් අපි මේ දකින්නේ. එතකොට අන්න ඒ දකින විදිය දන්නේ නැති බව තමයි දුක සත්‍ය කියලා කියන්නේ. ඒක දන්නේ නැති වෙනකොට මේ මගේ පුතා, මේ මගේ දුව කියලා අපි අල්ලගන්න ලෝකෙ. එතකොට දුව පුතා හොඳ දේවල් කරනවා නම් සතුට වෙනවා. දුව පුතා නරක දේවල් කරනවා නම් දුක් වෙනවා. ඒ වරද මිනිස් කෙනෙක් කරනවා නම් කොහොමද? අපිට ගානක්වත් නැහනේ. අපිට එකනේ යාකමන ඕන දෙයක් කරගන්න නිසා. අපේ කියලා පනවගෙන අපිට ඕන අපි කැමති විදියට යා තියාගන්න. ඇයි මෙහෙම කැමති විදියට තියාගන්නේ? දරුවන ආදරේටද? ඔව් අපට දුක වෙනවට කැමති නැහැ අපි ඒකයි. භෞතික කායික දුකක් විතරක් නෙවෙයි අනුගානේ පවුලට හරි අවනම්බුවක් වෙන්න කැමති නෑ. ඒක ඇතුලේ මෙන්න මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ. තමන්ගේ මේ අභ්‍යන්තරයේ තමන් ජීවත් කරවන්න තියෙන ඇතුළට තියෙන කැමැත්ත. ඒ නිසා තමයි දරුවා හොඳට පාඩම් කරනවා නම් සතුට වෙනවා. දරුවා නිදි මරාගෙන පාඩම් කරත් සතුට වෙන්නේ නේද ඔබ? හැබැයි ඒ වෙලාවෙම වෙනත් දරුවෙක් සෙල්ලම් කරවෝ තියෙන්නේ. ඔබ සෙල්ලම් කරනට කාටද? හැබැයි ඔබේ දරුවා සෙල්ලම් කරනට කැමති නෑ ඒරා. ඔබ කැමති ඔබේ දරුවා නිදි මරාගෙන හරි පාඩම් කරන්න. ඇයි? එයා පස්සෙ තියෙන මට හොඳයි කියන්න පුළුවන් කියලා අපේ පුතා දැන් ඉන්න ආවල සිද්ධාලේ ඉන්නේ. හොඳට ගන්න. අර මේ පැත්තට මේ කැමැත්ත තමයි තියෙන්නේ. දරුවා දුක් විඳක් කමන්නේ. මට මේක ඕන. ඔබ කියන පුතා අනේ මන්නම් එහෙම නෝ යා අඳුර කිව්වට මම කොච්චර ආදරෙත් මගේ පුතා සතර බ්‍රහ්ම විහර නම් තියෙනවා කියන්නේ. එහෙම තමයි කියන්නේ ඔබේ හරේ. නවත් වෙන තැන යථාර්ථය මේක. ඔබ ඇත්තටම ඔබට දරුවාට ආදරේ නම් ඔබ අනිත් දරුවන්ටත් ඒ ආදරේම තියෙන්නට ඕන. ඔබේ දරුවා නිදි මරාගෙන පාඩම් කරනකොට සතුට වෙනවා නම් අනිත් දරුවෙකුත් ඒ වගේම පාඩම් කරනකොට සතුට වෙන්නට ඕන. ඇත්තෙන්ම අපට සතුටේන්නේ අපේ දරුවා පාඩම් කරනකොට විතරයි. ඒ විතරක් නෙවෙයි දරුවා ඔබ නාමයෙන් ඔබ මේ අපේ අභ්‍යන්තරේ ජීවත් කරවන දුක් විඳින්න ඔබ සතුටුයි. දැන් ඔබ ගෙදර ගිහින් ඇහුවතින් පුතේ කොහොමද දුවේ කොහොමද මන් නැති වෙලා හොඳට හිටියද සන්තෝෂෙන් කියලා. ඔව් අම්මේ මම හොඳට සතුටෙන් හිටියා. අම්ම නැතුවට වඩා හොඳට මම සතුටෙන් සෙල්ලම් කරගෙන හිටියේ කියලා. කිව්වදී අපට හොඳ ගැටයක්. ඔබ දුක් වෙනවා ඔබ සතුට වෙන්නේ. දරුවා කිව්වකින් ආම්මේ හරියෙන් මතේ අම්ම නැති වෙලාවේ මම සතුටෙන් හිටියේ කියලා කිව්වත් අපි ඇතැම්මිට අමනාප. ඇතැම්මිට දරුවා කිව්වකින් ආම්මේ අම්ම ඉන්නකම් මඟ බලාගෙන මං හිටියේ ඇයි පරක් වුනේ කියලා කිව්වකින් අපි ඇත්තටම අභ්‍යන්තරයේ සතුටුයි. ඇයි අපි කැමති දරුවා මා තමන් මත යටින් ඉන්නවට තමන්ට ආවරත බවට තමන් මත ඉන්නවට ඇත්තටම අපි කැමති එක. එහෙම නැති වෙනවොත් තියෙනවා. ඒ නැත්තේ දැම්මිට. ඒ නැත්තේ ඊට පස්සේ යනවා ආය හොඳට ඉන්නම නම් ඒකත් ඉතින් මතර හොඳ නැහැ. කරදරයක් නැහැ කියන්නේ. අනිත් පැත්තෙන් ඒකත් යනවා. එනසනේ දරුවා දැම්මිට නිරෝගී වෙනකොට සතුට වෙනවා අපි. ඇයි සතුට වෙන්නේ? නිරෝගී වෙනකොට සතුට වෙනවා මට කරදරයක් නැහැ නම හොඳයි නේ. නිදහසේ ඉන්නවනේ. ලෙඩක් නැහැ නේ. එතකොට ලෙඩ වෙනකොට අකමැති ඇයි? කෙනෙකුට කියන පුළුවන් මම දරුවා දුක් වෙනකොට කැමති නැහැ කියලා. ඒකත් හරි. නමුත් වැඩිපුර අකමැති මොකටද? දරුවා ලෙඩ වුණොත් එතන තමන්ට වහල් ගන්න කස්සිය අඩු වෙන වෙනවා. තමන්ට වැඩ වෙනවා. ඔව් හරි. ඔබ හරියන්න පුළුවන්. හැබැයි ඕක යකට ගියාට පස්සේ කොතන මෙතනින් ඔබ අහුවෙනවා. අන්තිමට ගිහිල්ලා ඒකෙන සක්කාය දෙකේ මත ඉන්නකම් එහෙනම් ඔබ සක්කාය දිට්ඨිය දුරු කරගන්න. ඒකයි කියන්නේ. සක්කාය දිට්ඨිය තියනවා නම් සක්කාය දිට්ඨිය තියෙනකම් කියන්නේ මෙතන ජීවත් කරවන්න තමයි ඒ බාහිර සැපක් හෝ දුකක් කැමති වෙන්නේ. කැමති වෙන්නේ මෙතෙන්ට කැමැත්තට සාපේක්ෂව. එහෙම නැති සීමා ඉක්මවල යන්න නම් ඒ සීමා ඉක්මවල යනවත් එක්කම තමයි විශාල පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනය මොකද්ද? ශ්‍රද්ධාව කියන පරිවර්තනය සමග වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුළ ස්ථාවරව තමන් බැස ගන්න මානසිකයක් තියෙනවා. එයින් එහා කිසිම දෙයක් තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වයට බාට වෙන්න බෑ. ධර්මයේ පිළිබඳව අවබෝධය තුළින් නම් ධර්මයේ තුළින් නම් මේ අවබෝධය එන්නේ ඔබට ඒ එනවත් එක්කම ඔබගේ මේ අභ්‍යන්තර පරිවර්තනයක් වෙනවා. හැබැයි තාම සියුම් විදිහට කෙලස් යනවා අපේ ගැඹුර හිතගෙන තේවා. දැන් අපි කියමු යම් කිසි කෙනෙක් මරණයට හිම බය නම් අපි කියමු යා හරියට සංකල්පික තියගෙන. නමුත් සමහර ඔබ දැකලා ඇති සමහර රාජනායකයන් එල්ලුම් ගහට බොහොම වීරයවන්තව යනවනේ. ඔබ කියන දේ සංකල්පිත දොර කරපෙ කෙනෙක් කියලා. ඔහුගේ අර බයෙන් අඬන කෙනාට වඩා සංකල්පිත දෙන කෙනෙක් ආත්ම දෝෂය තියෙන කෙනෙක් ඔහු. ඒක ප්‍රබල වැන්නේ. ඒක වැඩි නිසාම කිසිම කඳුලක් නොසෙල්වා ඔහු එල්ලුම් ගහට පෙනී. මේ රාජනායකයන් ඔබ දැකලා ඇති මිට අවුරුදු ගානකට කලින් රාජමනායකයෙක් මිය ගියා. ඔහු ඉතාම අභිමානී මනුස්සයෙක් වුණා. ඔසහය දිගේ දුර කරපු කෙනෙක් නේ ඔහුගේ ඒ තහම් අවිද්‍යාව ආත්ම දෘෂ්ටිය ප්‍රබලයි. ඒ ප්‍රබල වූ ආත්ම දෘෂ්ටිය විසින් බොහෝ වතින් රැගෙන යන කිසිම බයක් නැමැති මොන දෙයක්. සාමාන්‍ය ලෝකයේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ බිය දුරු කරපු කෙනෙක් කියලා කියන්නේ. රහතන් වහන්සේට බිය නැහැ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් අරයාටත් අර මරණයේ බියක් ඇතිුනේ නැහැ එහෙනම් රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි කියලා. නමුත් එහෙම නෙවෙයි. අපේ ජීවිත තුලත් අපේ ඉතාම යටින් යන මේ කෙලස් ටිකක් තියෙනවා. ඒ යනවා වගේම අපේ පැත්තේ හොඳ ගැතුමක් තියෙන මේ අතේ සත්පුරුෂ සදහම් ලෝකේ තියෙනවා. දැන් අම්ම කෙනෙක් කියන්නේ සතර බ්‍රහ්ම විහරණ තියෙනවා දරුවන්ට. මෙත්තා කරුණා මුදිතාව උපේක්ෂා කියලා කියන්නේ මේ අපේ නෑ කියන්නේ. දරුවන්ගේ දුකේදී දැන් අම්ම කෙනෙක් දරුවට වහුවඩුවක් වුණා නම් අම්ම දෙනවා ඇත්තෙන්. අම්ම දරුවට වහුවඩුව දෙනවා දරුව ජීවත් කරනවා. ඒ කරුණාව නැත්තේ නැහැ. නමුත් ඒ සියල්ලක්ම යන්නේ මේ යට තියෙන සමණ්ඩ කැමැත්තත් එක්ක ඇත්තේ. ඒ වකුගඩුවම ඔබ වෙනත් දරුවෙකුට දෙන්නේ කියලා කිව්වොත් දෙනවද ඔබ? ඔබ දෙන්නේ නැහැ මේ. ඒකයි මේ දරුවට දෙන්නේ ධර්ම හරහා මේ වර්ෂන් එක කියන්නේ මේ පැත්තේ වර්ෂන් එකේ ෂැඩෝ එක මෙයන්නේ. බාහිරට ආදරය කරන එක කිව්වට මේ පැත්තට ආදරෙන්නේ මේකෙම පාට් එකක් වෙලා ඒකයි. ඔබ වාහනේ ගියන්නේ වාහනේ ගෙන්ස් ස්ක්‍රීන් එකට කවුරුහරි ගණක් ගැහුවා තියෙන්නේ. ඒක ඔබේ ඇහැට ගහ ගණක් තමයි. ඔබ ඒවලම වාහනේ මගේ කරගෙන ඉන්නේ. ඒ වගේම තමයි දරුවට හානියක් වෙනකොට දරුවෝ ඔබ දැඩිව මගේ කරගෙන නම් ඉන්නේ. ඒ දරුවගේ සැප දුක් මගේම කරන් ඉන්නේ ඒකයි. ඒ තරම බැඳිලිමු. ඒක තනිකරම මගේ වෙලා. දැන් වාහනේ යනකොට වාහනේ තනිකරම Taman ගන්නේ කොටසක් විදියනේ. වාහනේ රෝදයකට ගලක් වැදුනොත් තමන්ගේ කකුලේ ගලක් යනවා වගේ වෙලෙට. ඉස්සරහ බෙදුරුවට මොකක් හරි දෙයකින් කවුරු හරි ගැහුවත් ඇහැට ගැහුවම මගේ ඇහැ බැහැ වගේ. ඒ තරම්ම තමන්ට එක තමන්ගේ බොඩි පාට් එකක් වෙලෙ වෙලෙ. ඔටෝ පාට් එක නේ බලන්නේ බොඩි පාට් එකක් වෙලෙ මෙහෙම පාට් එකක් වෙලෙ තමයි. ඒ තරම්ම මේ ලෝකේ තමන්ගේ කරගෙන මෙයා කියන්නේ. ඉතින් මෙන්න මේ සත්‍ය මත පේන තුනේ සමුදේ සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ ඇතුළට තියෙන ආශාව. මේ ඇතුළට තියෙන ආශාව මුලින් උපට ගැනීමයි දුක් නිරෝධ සත්‍ය කියලා කියන්නේ. එතකොට බාහිර බඩමුට්ටු දන් දීම නෙවෙයි කෙලෙස් දුරු කිරීම කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකේ මිනිස්සු කියන්නේ බාහිරට තියෙන දේවල් පුළුවන් තරම් දන් දෙන්න කියලා. බුදුදහමෙත් එහෙම කියන මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ අර අභිජ්ජා දැඩි ලෝභය දුරු කළා අර අපාගත මාර්ගෙ නෝදවන. හැබැයි ගැඹුරට යනකොට බාහිර බඩමුට දන් දීම නෙවෙයි කරන්නේ මේ අභ්‍යන්තරයේ තියෙන ආශාව අත්හැරීම. Tamange නිකාන්ති තණ්හා කියලා මේකට කියන්නේ. අභ්‍යන්තරයේ තියෙන ආශාවයි අත්හරින්නට ඕනේ. ආශාව අත්හැරියොත් බාහිර දේවල් අත්හැරෙන්නේ නැහැ. ඔක්කොම දුන්නා වගේ. ඒ නිසා තමයි සුද්ධෝදනයි තමා රජ කෙනෙක් ඉදිරියෙන් නිවන් දැක්කේ. ඔව් රාජ්‍ය නිදහස් වෙන නිවන් දැක්කේ රජ කෙනෙක් පස්සෙන් ඉදිරියෙන් නිවන් දැක්කේ. එතකොට මෙන්න මේ මාර්ගය මුලින් දැනගෙන පින්නතුනි, ඒ මාර්ගයේ යන ප්‍රතිපදාව ඊට පස්සේ ඔබ බලන මොකද්ද කියලා, ඒ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙනත් විදිහකින් කියනවා නම් හතර සතිපට්ඨානය. තවත් විදිහකින් කියනවා නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා. මෙන්න මේ විවිධ නාම වලින් කියන්නේ ඒ කුමකින් වැඩුවත් වැඩෙන්නට ඕන ප්‍රධාන කාරණා දෙකයි, සතේ සම්පජඤ්ඤය කියන කාරණා දෙක. පින්නතුනි මෙන්න මේ සැබෑ ගමන් මගම තීරණයවන්නේ අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගැනීම මත. අපි නිතරම ඉස්සරහා බලාගෙන ඉන්නේ අතීතය තුල ඉන්නේ. දැන් ඔබ මන් දිහා බලාගෙන වර්ණ රූපයේ මේ පැති තියාගෙන හිතලා ඔබ ඉන්නේ ඇතුලේ අතීත අත්දැකීම් ටිකක් එක්ක ඉන්නේ මගේ. මං කලින් දැකලා කලින් අහලා ඒ අත්දැකීම් ටිකක් එක්ක ඇතුලේ තියෙන ටික මත තමයි ඉන්නේ. මේ මොහොතේ මේ ටික දැන් එනකොට ඒක අතීතෙට ගිහිල්ලා. සරල උදාහරණයක් කිව්වොතින් අපි කලින් දෙක කිව්වා, අපි වාහනයක් හදවනකොට අපි වාහනේ රෝදන කර මෙතන වාහනේ උඩ ඉන්නේ බලන්න ඉස්සරහට බලන්න. ඉස්සරහා බලාගෙන තමයි මේ පැති ඩ්‍රයිව් කරන්නේ. අපි රෝද දිහා බලාගෙන නෙමෙයි ඩ්‍රයිව් කරන්නේ. අපි ගමනක් යනකොට කකුල් දෙක දිහා බලන්නේ නැහැ, බලන්නේ ඉස්සරහා. කකුල් දෙක මෙහෙ තියෙනවා. අපි කෑමක් කනකොට පිඟාන දිහා කන්නේ, ආ මේ හොඳ වෑංජනයක් කියලා අසෙන් කියනවා. කටේ තියෙන ටික රස විඳිනවා. මේ මෙතන තියෙන වෑංජන දෙකේ කියන. මෙතන තියෙන වෑංජන ටික ගෙනෙන්න රස විඳින්න කටේ මේ කලින් ගත්ත ටික. අපට හිතෙනවා මේ මේ මේ හොඳ හොඳ මේ හොඳ මේ පොරස් ටිකක් හොඳ මේ සම්බෝලයක් එහෙම කියලා අපි මේ කියන්නේ. පිඟාන දිහා බලන්නේ අතීත රස දෙක විඳින්න. ඒක වගේම තමයි දැමනය කරන දේත් පිළිබඳ. දැන් ඔබ සතුටක් හරි දුකක් හරි විඳිනව නම් මේ රූපෙන් ශබ්දෙන් ආදී මේ මොහොතේ විඳිනව නම් දුක් සැප ටිකක් ඒ විඳින්නේ දැන් තියෙන දේ නෙවෙයි. ඒක නිරුද්ධ වෙලා අතීතයේ දේ තමයි මේ විඳින්නේ. ඔබ අහසේ තාරකාවක් දිහා බලනකොට ඒ අහසේ පේන තාරකා ඇතැම්මිට විනාශ වෙලා අවුරුදු 100 ගණන් ගිහිල්ලා. අර කලින් ආපු ආලෝකය තමයි ඔබට පේන්නේ. පින්නතුනි වගේම තමයි ඒ ආලෝකවත් 100 ගණන් දුර ඉඳලා එන ග්‍රහලෝක තාරකාවේ ආලෝකය විතරක් නෙවෙයි. මේ මොහොතේ මේ හාමුදුරු දකිනින් ඔබ දකිනා ඔබනම් අවබෝධයක් තියෙනවා. ඔබට මේ මොහොතේ ඇසේ වර්ණ රූපයේ ගැටෙනා ඔබ එක හඳුනා ගන්න මනසින් මනසින් හඳුනා ගන්නකොට මේ මුලින් අත්දැකීම නිරුද්ධ වෙනවා. හිතේ වේගවත් බව නිසා අපිට මේක තේරෙන්නේ. මෙන්න මේක තේරුණොත් තමයි පින්නතුනි අපි ඇත්තටම මේ ලෝකෙට මුලා වෙන හැදීම කියලා තේරෙන්නේ. අද මේ අපි දුක් ටික විඳින්නේ මෙන්න මේක දන්නේ නැති නිසා. බාහිර රූපේ දකිනකොට මේක අල්ලන්න පුළුවන් කියලා අල්ලනවා. බාහිර කෙනෙක් බනිනකොට මාහවලයි බැන්නේ කියලා හිතන්නේ. බාහිර ශබ්දයක් ඇහෙනකොටම බාහිර සුවඳක් දැනෙනකොටම ඇතැම් විට ඔබට මේ මොහොතේ පිච්චමල් සුවඳක් එනවා. ඔබ කලින් දැකපු පිච්චමල් ටිකක් මතක් කරගන්න ඕනේ. මල දැක්කේ නෑ තාමයි. තිනොතින අපි නිතරම මේ අතීතය තුල ඉන්නේ. මෙන්න මේ අතීතය තුල ඉන්න මනස වර්තමානයට ගෙන මේ පළවෙනි පියවර තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. අර අතීතයේ දුර ගතිය ටිකෙන් ටික අඩු කළා. වර්තමාන මොහොත තුළ හිත තියෙන වෙලාව වැඩි කරන එක තමයි සතිපට්ඨානය කරන්නේ. සමතෙන් කරන්නේ ඒක. හරියට හැතැම්ම පැයට හැතැම්ම 60 කින් යන වාහනයක් තියෙනවා නම් අපි ටිකක් දුර යනවා ඒක අල්ලගන්න. කවදා හරි දවසක අපිට මේ වාහනේ ඉන්න කෙනෙකුට දෙයක් දෙන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? අපිත් 60ම වේගෙන් යනවා. අන්නේ වේගය අල්ලන්න වගේ තමයි හිතුවා වේගවත් දෙයක්. අන්නේ වේගවත් කිතේ දැන් මේ සිද්ධිය ඉක්මනටම සිද්ධ වෙනවා. අපි ඒක තේරුම් ගන්නකොට අපි අතීතයට ගිහිල්ලා ඉවරයි දන්නේ නැහැ. අන්න ඒ අනුව හිත දුවන්න ට්‍රේනින් කරන එක තමයි සමථ විදර්ශනා වලින් කරන්නේ. දැන් අපි අසතර රූපයක් දැකලා මේ ටික වෙනකොට අවිද්‍යාවෙන් එක වැළඳගෙන ජාති ජරා මරණ එක ස්පර්ශ කරමින් ඉන්නකොට තමයි මේක හඳුනගන්නේ මෙහෙම දෙයක් වෙලායේ කියලා. පින්නොතින් නොදැන ඉන්න කෙනෙකුට වඩා දැනගන්න එකත් ලොකු දියුණුවක් තමයි මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. අන්න ඒ සිදු වෙනවා කියලා සිද්ධිය සම්පූර්ණම ජීවිතය තුළින් දකින්නට ඒ තුනම හිත යොදවා ගැනීම තමයි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ. ගන්නවත් එක්කම පින්නතුනේ ටිකෙන් ටික හොට අර පිටස්තර රූප සම්බන්ධයේ ගැටෙනකොට මේ මගේ දුව පුතා මේ පුටුව මේ තේ කියලා ගන්න ගැතිය ටිකෙන් ටික හරි වෙනවා. අඩි වෙන කොට අන්තිමට යනකොට ඔහුට පේනවා දැක්කනම් දැකීම මාත්‍රේ විතරයි කියලා. එක ඉන්ද්‍රියකින් එක ආයතනකින් ගන්න එක අනිත් ආයතනයට ගැට ගන්න යන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඇසෙන් රූපයක් දකිනකොට අපි හිතන් ඉන්නේ ආ මේක අල්ලන්න පුළුවන්, ආ මේකේ තේරියෙන තේ ටික බොන්නත් පුළුවන් කියලා හිතනවා අපි. හැබැයි මෙතන අවස්ථා කීපයක එකතුවක් තමයි මේ උනේ. ඇසෙන් දැක්කේ වර්ණ රූපය ඊට පස්සේ මේක අල්ලනකොට හම්බුනේ පොට්ටම්මේ, බොනකොට බිව්වේ අපි ඒකේ ජීවහාවට දිවට වෙච්ච රසයේ තමයි ස්පර්ශකලේ. නිතරම ආයතන ටිකෙන් මේක තමයි වෙන්නේ. ඒ ටික එහේ ඇත්තෙම හැම වෙනවා. පහේකට හැම වෙනවා. නමුත් මූලික වශයෙන් මේ පහෙන් ගන්න ටික මනසින් දෙනවා ඊට පස්සේ. ඒ කියන්නේ ඇත්තෙන් රූපය ගන්නකොට ගත්ත ගමන් මනසින් කියනවා මේකයි පේන්නේ කියලා. ඊට පස්සේ තවත් ආයතනයක් කියන මේක අල්ලන්න පුළුවන් කියලා. ඒක නිතරම මේ ඔක්කොම ටික එකට සම්බන්ධ කරලා මේ තියෙන්නේ. හැබැයි හැම එකක්ම වෙන වෙනම මේ සිද්ධ වෙන්නේ. නමුත් අපේ ආයතන අපේ අවිද්‍යාව නිසා අපි කියනවා මේ ඇහෙන් දැක්කනම් ඒක අල්ලන්නත් පුළුවන්, ඒක බොන්නත් පුළුවන්, ගන්නත් පුළුවන්, ඔක්කොම ආයතන අපි ගැට ගන්නවා. ඒ ගැට ගහ ගන්න නිසා තමයි කෙලෙස් හටගන්නේ. ඒකෙන් දුක හට. ඔව් දැන් මේක තේක මොන එක විතරක් නෙමෙයි. දැන් කවුරු හරි බැන්නොත් ඒත් එහෙමයි. ආ බැන්නේ අහවලා. අහවලා හැම කෙනා අර ඔක්කොම ටික ගැට ගහලා සම්පූර්ණ මේ දුක් ටික හදාගන්නවා. සම්පූර්ණ අවිද්‍යාව මත වෙන්නේ. ඒතර මෙන්න මේක තේරුම් ගත්තොත් අර ටික ඔක්කොම වෙන් කරලා හඳුනා ගන්නවා. ඊට පස්සේ දිත්තේ දිට්ටමත් නැත්නම් දැක්ක විතරයි කියන මට්ටමට යනවා. බුදුරජාණන් වහන්සේට ඉහිලා ප්‍රඥාවන්ත කෙනෙක් හම්බුණා නම් බාහ්‍ය දාරුචීරිය වගේ අය බුදුහාම දේශනා කළේ ඒ වන් පිටේ බාහ්‍ය සික්කේ සම්බන් දිත්තේ දිට්ටමත් සම්බන් දැක්කනම් දැක්ක විතරයි කියන්නේ. දැක්කනම් දැක්ක විතර කියන්නේ මේකයි. දැන් වතුර බේසමක් තියලා වතුර බේසමේ ඔබේ රූපේ බැලුවයි කියමු. ඔබේ රූපේ පේනවනේ වතුර බේසමේ. ඒ පේන ඔබේ රූපය අල්ලන්න පුළුවන්ද ඔබට? බෑනේ. ඒ පේන රූපය දිනෙන් රස විඳින්න පුළුවන්ද? බෑනේ. අන්න ඒ වතුර බේසමේ පේන රූපයම තමයි මේ පේන රූපේ ස්වභාවය. වෙනසක් නැහැ. වතුර බේසමේ තියෙන රූපය හරියම ලස්සනක අල්ලන්න ගියොත් වතුර ටික අහුවෙන්නේ. මේ පේන රූපේ හරිය ලස්සන කෙනෙක් කියලා අල්ලන්නේ ගියොත් අහු වෙන සතන මා බෝධුරු පහ වෙන්නේ පුද්දලෙක් නෙමෙයි හම්බෙන්නේ. නමුත් අපි අවිද්‍යාව මේක පිළිගන්න සූදානම් නැහැ. අවිද්‍යාව කියන්නේ ඇසෙන් රූපේ ලස්සන කෙනෙක් දැක්කොත් ඒ අල්ලන්නත් පුළුවන්, එයා සිප ගන්නත් පුළුවන්, ඔක්කොම ටික කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ. නමුත් එක ආයතනකින් ගන්න එක එතන මේ කාර්යභාරය අවසන් වෙනවා. අනිත් මනසින් තමයි අනිත් එක එකතු කළ දෙන්නේ. දැන් කෙනෙක් මහතයි උසයි කෙට්ටුයි කියලා මේ ඇතෙන් කියන්නේ නැහැ. ඒක මනසින් තමයි කියන්නේ. ඇතෙන් කරන්නේ වර්ණ රූපේ දෙන එක විතරයි. හරියට මෙතන කණ්ණාඩියක් තිබ්බොත් ඒ කණ්ණාඩියට ওই රූපය පදිතෙනවා වගේම තමයි මෙහෙට තෙන්නේ. වෙනසක් නැහැ. ඊටු ටික ඔක්කොම මනස පැත්තෙන් තමයි ගන්නෙ. ඒ මනස පැත්තෙන් ගන්න ටික අපි අවිද්‍යාවෙන් ඉන්න තරමට අපට බාහිරට නැවත බාහිරට හිතලා බාහිර රූපය තුන හිත බැස ගන්න. ඒ මට්ටමට අවිද්‍යාවට සාපේක්ෂව අනිත් දුක් ටික අපිට විඳින්න වෙනවා. ඉතින් මේ ධර්ම කියන්නේ සාමාන්‍ය ලෝකයන් හිතනට වඩා සම්පූර්ණ වෙනස් ධර්මයක්. ඒ නිසා මේක කියන්නේ පටිසෝතගාමී ධර්මයක් කියලා. මේ කොඩුගම් බලන ධර්මයක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි වෙලාවක අපට ජරා මරණ කියන දුක් ටිකක් තියෙනවා නම් ලෙඩවීම, මහලු වීම, මරණය කියලා මේ දුක් ටික අපේ ලෝකේ හැම වෙනවනේ. දැන් මගේ පුතා වයසට ගියා, ලෙඩ වුණා, මගේ මහත්තයා මරණයට පත් වුණා, ඔහොම කියලා කියනවනේ. ඒ කතාවක් ඒ දුක් ටිකක් අපට හටගත්තේ ඇයි? හටගත්තේ පින්නතනේ මෙන්න මේ යථාර්ථය නොදැනීම නිසා. ඔකට මහත්යේ කුතේ හම්බෙලා තියෙන බාහිර ලෝකේ. ඒතර බුදුහමෙන් කියන්නේ මොකද්ද? මෙන්න මේ දුක් පීඩා ටිකෙන් දුර වෙන්න නම් අපි මොකද කරන්න ඕන කියන එක. ඒ නිසා බුදුහාමුදුරු යන්නේ බැලුවා බුද්ධත්වයට පත් වෙන කලින්ම. බුද්ධත්වයට පත් වෙන උදෑසනක් බැලුවා. බුද්ධත්වයට පත් වුණාට පස්සේ සති ගානක් යනකම්ම මුලින් නම් අගට අගින් නම් මුලටත් විමස විමස බැලුවා ඇයි මේ සත්‍යයන් දුක් විඳින්නේ කියලා. ලෙඩ වෙනකොට මහලු වෙනකොට මේ ආදී දේවල් ටිකෙන් මිනිස්සු දුක් විඳින්නේ ඇයි කියලා බුදුහාමුදුරු බැලුවා. බලන්නකොට බුදුහාමුදුරු පෙනී ගියේ මේ සත්‍යයන් මේ දුක් විඳින්නේ ජාතිය නිසා ඉපදීම නිසා. ඉපදීම කියන්නේ සාමාන්‍ය මේ ලෝකේ ඉපදීම විතරක් නෙමෙයි. ඇස ආදී ඉන්ද්‍රිය හරහා අවිද්‍යාවේ උපතක් තියෙනවා නම් නොදැනීම රූපයක් එවැනි නිර්මාණය කරගත්තා නම් ඒකද ජාතිය කියලා කියන්නේ. ඒ හටගත්ත මොහොතේ පටන් මේ ඊළඟට යාට අදාළ දුක් ටික අපට එනවා. දැන් තමන්ට දැන් හඳුනාගත්ත වැඩ දුක් ටිකක් එනවනේ. අලුතෙන් කවුරු හරි හඳුනාගත්තොත් එහෙම වාසේ එයත් පුද්ගලයෙක් කියලා හිතුවත් එයාගේ මනසේ ගෙදර තියෙන ඊට පස්සේ අලුත් එක සූදානම් කරන් ඉන්නවනේ. අඬන සූදානම් කරන් ඉන්නවනේ. තේන්සුවේම නාහන් කිය දාන්නේ නැස්පියදන් පින්නතුනි ඒ මොහොතේ අවිද්‍යාව තුළ ඉපදුනා නම් අන්නේ ඉපදීමට මේ ජාති කියලා කියන්නේ. ඊට පස්සේ බුදුහාමරගෙන ඇයි මේ ජාතියක් හටගත්තේ? ඇයි මේ ඉපදුනේ? ඉපදුනේ භවය නිසා. භවය කියන්නේ ඇති බවට හමු වෙන ලෝකයක් අප වටා නිර්මාණය වෙන. නිතරම හිතෙන්නේ මේ ලෝකයක් තියෙනවා කියලා. ලෝකයක් නැහැ කියලා බුදුහාමරගෙන කියන්නේ නැහැ. එකක් අංකයක්. ලෝකයක් තියෙනවා කියන්නේ මොකද්ද? මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක් මේ තියෙනවා. දැන් අපි කඩේකට ගියාම රෙඩිමේඩ් ඇඳුම් එහෙම ගන්න පුළුවන් නේ. කඩේකට ගියාම තමයි කලින් හදපු කෑම ගන්න පුළුවන් නේ. නවත් වෙන තුන අපේ මේ අභ්‍යන්තර ලෝකයේ තුල රෙඩිමේඩ් ඒවා මොනවත් නැහැ. ඒ මොහොතේ අපි නිෂ්පාදනය කරගන්නේ වෙන්නේ. ඒ මොහොතේ මනසේ ස්වභාවය අනුව තමයි මේ නිෂ්පාදනය කරගන්නේ. ඔය මේ දිගටම අනුත් පිළිවෙලක් යනවා ඇත්තෙම. ඊට පස්සේ බලනවා භවයට හේතුව මෙහෙම ලෝකයක් නිර්මාණය වෙන්නේ ඇයි කියලා. නිර්මාණය වෙන්නේ උපාදාන නිසා, තමන්ගේ ළඟට ඇද ගැනීම නිසා මේක. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා ඉතාම සියුම් විදිහට මේවා තවත් විස්තර කරනවා. මේ ටික තමන් වෙත ළඟා කරගන්න දෘෂ්ටි වශයෙන් හරි, දේවල් වශයෙන් හරි, තමන් වශයෙන් හරි මේ වගේ දේවල් ටිකක් තමන් වෙත ලං කරගන්න දරන උසහාය. ඒක නෝ උපාදානය කියලා. ඒ උපාදානය ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව තියෙනකොට තණ්හාපච්චය උපාදානය කියන්නේ මේකයි. යමකට ආශාව තියෙනකොට ඒක ලං කරගන්න උත්සාහ දරනවා. ඊළඟට බැලුව ඇයි මේ තණ්හාව හටගන්නේ? තණ්හාව හටගන්නේ වේදනාව නිසා. වේදනාපච්චය තණ්හා. තමන් සැප දුක් ආදී වේදනාවට කැමති. ඒ වේදනාව හටගන්නේ එක එක ඉන්ද්‍රිය වලට, ඇස් කන ආදී ඉන්ද්‍රිය වලට ස්පර්ශය හටගත්තු නිසා. ස්පර්ශ නිසායි වේදනාව හටගන්නේ. දැන් අපි කවදාවත් නොදකපු නොඅසපු දෙයක් පුද්ගලෙක් ගැන අපිට දුකක් සැපක් තියෙනවද? නැහැ. අපිට දුකක් හෝ සැපක් හෝ තියෙන්නේ අපි දැකපු අහපු මේ ඉන්ද්‍රිය හයෙන් එකකින් අපි ස්පර්ශ කරපු දෙයක් ගැන. මේ පෙනතුන්ට ස්වන් ගැන ආසාවක් තියෙනවද? නෑ නේ. ස්වන් ගැන? ඔය ස්වන් ගැන කි තේරුම දන්නේ නෑ නේ. ඔය ඉන්සන් ගැන ආසාවක් නෑ. මිට කලින් අහලා තිබ්බේ නෑ ඒක. ඒතකොට මන් දැන් ඉස්සර කරුවා තියෙන ස්වන් කියන්නේ මේකයි කියලා දන්න ඉතින් ගෙදරත් මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා තමයි හිතේ. පෙනතුනේ එතකොට අපට නිතරම ආසාවක් හෝ අකමැත්තක් හෝ ඇති වෙන්නේ අපි මේ ඉන්ද්‍රිය හයට ස්පර්ශ කරෝදී. ඒ ස්පර්ශයෙන් තමයි වේදනාව හටගන්නේ. එතකොට ඒ ස්පර්ශය හටගන්නේත් නිකන් නෙවෙයි. ඒ මොහොතට අවිද්‍යාවෙන් නිර්මාණය කළ දීපු ආයතන හයෙන්, සලායතන පත්‍ය පස්සෝ. මේ ආයතන හය ඇත්තෙන්ම මුල්ම ආයතන ටික ඉතාම අහිංසකයි, ඉතාම නිවැරදි. නමුත් අපි අවිද්‍යාව විසින් නිතරම මේවා මේ ආයතන අලුත් කරනවා. දැන් පන්සලට එනකොටම ප්‍රසාදයක්, මෙතෙන්ට එනකොටම ප්‍රසාදයක්. ඇතැම් විට වෙනත් ආගමික තැනකට යනකොට මේ ප්‍රසාදය ඔබේ නැහැ. දැන් ඇතැම් විට මෙතන මේ ප්‍රතිමා වහන්සේ වෙනස් කළ වෙනත් ආගමික සංකේතයක් මෙතන එල්ලුවොත් ඔබේ දැන් තියෙන ආයතන නෙමෙයි ඊට පස්සේ තියෙන්නේ. සම්පූර්ණ මේ පැත්ත වෙනස් වෙනවා. මේකයි. එතකොට ඒක වෙන්නේ කියන්නේ බාහිර දේ තුලින් නිසා නෙවෙයි. ඔව් බාහිර තුලින් නම් එහෙම වෙන්නේ. එහෙනම් ඒ සංකේතය කියන ආගමේ කෙනෙක් මෙතන ඉන්නකොට යාටත් එහෙම වෙන්න ඕනේ. එයා සතුට වෙනවා දැන් මේක ඔබ දුක් වෙනකොට. පින්න දුනේ නිසා මෙතන බාහිර දේ අනුව නෙවෙයි වෙන්නේ. අපි ඒ ගැන කලින් ඒගත්තු අපේ අත්දැකීම් මත විද්‍යා මත. එතකොට මෙන්න මේ සායනක් හදගන්නේ නාම රූප නිසා. නාම රූප කියන්නේ තමන්ගේ මේ කායික මානසික ස්වභාවය. නාමය කියන්නේ මනස, රූපය කියන්නේ සතර මහා භූත රූප සහ ඊට අමතරව ඇති වෙච්ච උපාදාය රූප. ඔය ඇත්ත මේකම තමයි අපි කලින් කිව්වෙත් ඒක. කලින් කිව්වේ මේක සුතමේ ඥාණයෙන් කලින් දැනගන්න ඕන. දැනගෙන ඊට පස්සේ හිත යන වේගයටම දුවන්න නම් අර අපි උපමාපිය වාහනේ පැඩ හැටුවෙන් හැටගෙන වාහනයක් කියලා. ඒතර වාහනේ නෙවෙයි යනවා. අපි දැන් මේක දැන ඉන්නේ. අපි ඒක තැන හිටියා කියලා වාහනේ නවතින්නේ නැහැ. හිත දුවනවා. ඒතර අපි කරන්නේ සමති දර්ශන තුලින් මේ හිත යන වේගයටම අපි දුවන හුරු වෙනවා. ඒකට තමයි හිත ට්‍රේනින් කරන්නේ. සතර සතිපට්ඨාන තුල ඉඳගෙන හැකිතා සිත කය ගැන අවධානයෙන් ඉන්නවා, සිහිය පිහිටුව ගන්නවා. ඒ අතරේ හිතේ කාර්මණක වැඩි වෙලා තියා ගන්නවා, සමතේ දිනු කරනවා. ඒ සමතේ දිනු කරමින් විදර්ශනයෙන් බලන එක. බලන්න බලන්න අපි කරන්නේ ටිකෙන් ටික අර හිත යන වේගයටම කවදා හරි දවසක අපි එක තැනට ගන්නවා. අන්න ඒ දෙකම පැරලල් එකට යන දවසට මේ වාහනේ ඉඳලා කෙනෙකුට එහා පැත්තට අතපැත්ත දෙන්නත් පුළුවන් එදාට. අන්න ඒ වගේ අපි මේ සමජස්සා දිනු කරාට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යාළුවන් ටිකට අතට දෙන මට්ටමට අපි යනවා. ඇත්තෙන්ම හිත අපට නවත්තන්න බෑ. හිත දුවන එක අපට නවත්තන්න බෑ. හිත වේගෙන් යනවා. අපි හිත දිනු කරයි කියලා හිත නවතින්නේ නෑ. අපි කරන්නේ ඒ ලැබෙන අරමුණ වලට සාපේක්ෂව අපේ ප්‍රඥාව දිනු කිරීමයි කරන්නේ. එතකොට ඇහැට යමක් දකිනකොට දකින මොහොතේම ඒ වේගයෙන්ම ගිහිල්ලා මේක මෙහෙම වගේ දැක්ක හැටි හිත පිටනවා. ඔව් ඇත්තෙන්ම මේ අවබෝධයත් එක්ක අනිත් මොනවාක්වත් අදාළ වෙන්නේ නැහැ. ලෝභ කරන්න එපා, දේශ කරන්න එපා, ජජ් කරන්න එපා, සමාව දෙන්න, සමාව ගන්න, ඒ කතා මුකුත් ඉතුරු වෙන්නේ නැහැ මේ වැඩිමත් එක්ක. ඒ ඔක්කොම ඉක්මල ගිහිල්ලා. එතෙන්ට එනකන් තමයි අර ඔක්කොම වචන කියන්නේ අපි. අනේ අනිත්යට සමාව දෙන්න, පවුන එහෙම කියන්න හොඳ නැහැ නේ, බොරු කියන්න එපා. ඒ ඔක්කොම කියන්නේ මෙන්න මේ මට්ටමට හිත ගන්න කන් විතරයි. ඊට පස්සේ ඔහුට අන්තිමට ජජ් කරන කෙනෙක් ඉතුරු වෙන්නේවත් නැහැ. ජජ් කරන මොනවද තියෙන්නේ? මේ මොහොතේ සිටිවිල්ලක සමුදේ නැ විතරයි දකින්නේ ඔහුට. ඒ දකින මොහොතක ජජ් කරන්න කියලා බාහිර රූපයක්වත් හැනෙන්නේ නැහැ ඔහුට. ප්‍රඥාව දිනු කිරීම මත තමයි මේ සියලුම තීරණ වන්නේ. ඒ ප්‍රඥාව හඳුනා නොගත්තොත් ඒක වඩන්න බැරි ලෝකයකට තමයි අපි අනිත් ඔක්කොම වචන ටික කියන්නේ. හැබැයි අපිට බාහිරෙන් එක විතරම මිදෙලා මෙතෙන්ටම හිත තියන අමාරුයි. ඒ මට්ටමට එනකන් අපි ප්‍රේ ජජ්මන් කිරීම හොඳ නැහැ, පොගි උනස් දෙක හොඳයි, ඒ වගේ කතා ටිකක් අපි කියනවා. ඇත්තෙන්ම ඉහලට එනකොට මෛත්‍රිය වඩන්න කියලා අධ්‍යයනය ඉතුරු වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය මට්ටමේදී තමයි මාතය තනියක් පුත්තන් කියලා ඉන්නේ සමුදි ලෝකෙ තුල ඇත්තෙන්නේ. අම්ම කෙනෙක් දකින්න වගේ බලන්නේ, දරුව දෙස බලන වගේ බලන්නේ. නමුත් මේ අවබෝධයත් එක්ක එහෙම බලන දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔව් සම්පූර්ණ මේ මොහොතේ හටගෙන නිරුද්ධන ලෝකයේ තුල මේ මොහොතේ ජීවත් වෙන්නේ. සමහරවිට දුවන නිසා අපිට පුළුවන් විතරදම ඒක කරන්න. දුවන හිත කියන්නේ ඇත්තම සතිපට්ඨානයෙන් කරන්නේ එක එක අරමුණෙන් අරමුණට දුවන හිත නවත්තන එක. මේක වෙනම කතාවක්. ඒක අපි කරනවා. ඒ කියන්නේ නුවණ තියන් හිත දමණය කරනවා කියන්නේ ඒකයි. අපේ අසහිය unconsciousness එක නැත්නම් unmindfulness එක ඒක control කරන එක අපි කරන්නේ. හැබැයි හිත ක්‍රියාත්මක වීම ඒ කියන්නේ අපි ඇහෙන රූපයක් දැකීම, කනෙන් ශබ්දයක් ඇසීම ඒක අපිට නවත්තන්න බෑ. අපි කරන්නේ සිහිය නැතුව යම එක නවත්තන එක කරනවා. දැන් අපට වෙන්නේ අපි දන්නේම නැනේ ගිහිල්ලා නේ. දැන් ගෙදර ගැන හිතනවා. හිතනකොට දැන් දුක් වේවි නෝ දැන් ගෙදර ළමයි මොනව කරනවද පාණක් කරනවද දන්නේ නැහැ. ගේට්ටුව හරහ දන්නේ නැහැ. ලයිට් දාලා දන්නේ නැහැ. අන්න ඒක නතර කිරීම මේ කරන්නේ. එතෙන්ට හිත දමන කිරීමක් වෙනවා. හැබැයි ඒක හිතන එක නවත්තන එක නෙවෙයි. ඒ හිතන මොහොතම සමස්තයෙන් ඉනවා. දැන් මේ හිතන්නේ ඒ යථාර්ථය නෙවෙයි. තමන්ගේ මයින්ඩ් එකම සමාරීට් කරනවා කියන එක තමන් දන්නවා. එතෙන්දී ඒක නවත්තන්නේ නැහැ. නවත්තනම නම් නවත්තන්නේ මොකද්ද? තමන්ගේ අසහිය. මයින්ඩ්ෆුල්නස් එක නැතිකමයි නවත්තන්නේ. ඒ නිසා හැම මොහොතෙම සිහියෙන් ඉන්න පුළුවන් නම් ඒක හිතේ දමනය කිරීමක් තමයි. හිත සමර කිරීමක් තමයි. හැබැයි ඒක හිත නතර කිරීමක් නෙවෙයි. ස්පීඩ් එක අඩු කරන්නේ අසීහියෙන් අවිද්‍යාවෙන් බලන ස්පීඩ් එක අඩු කරන්නේ. නොබල ඉන්න නෙවෙයි. දැන් වෙනත් ආගම්වල කියන්නේ නොබල ඉන්න ඇතින් රූප බලන්නේ බාගන්නේ සද්ධාහන්නේ බා කියලා නේ. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා නම් අහර එහෙනම් උපදීම අන්ධය උපදීම බිහිරියා එහෙනම් වාක් සමර පිළියයි නේද? එහෙනම් මොනිවරු නේද කියලා. එහෙම වෙන්නේ නැහැ. ඇතෙන් රූප නොදකී කියන කණෙන් ශබ්ද නොහැ උඩින්ම වෙන්නේ නැහැ. සමාධිගත වීම තුළින් සමාධියේ ඉඳලා යම් කිසි වෙලාවක ඉන්න පුළුවන් අපිට. හැබැයි සමාධිය ගැන නම් විතරයි. ඒකයි. සමාධිය උපයෝගී කරගෙන අපි විදර්ශනාවෙන් මේක නොනින් දකිනවා. අවිද්‍යාව සමතෙන් විතරක් නවත්තන්න බෑ. සමතෙන් කරන්නේ හිත එක්තැන් කිරීම විතරයි. ඒක සමතියේ සමතේ කාර්යභාරය. විදර්ශනාවේ කාර්යභාරය තමයි අනිත් දුකනත්ම බලන එක. දැන් මෙතන ලයිට් එකක් දාන එක ආලෝකය දැලීම විතරයි. ඕන වෙලාවක ලයිට් යන්න පුළුවන්. හැබැයි මේ ලයිට් එක දාපින අපි ලියුමක් ලියනවා. ලයිට් එන්නේ. කරන්ට් එක ගියත් ලියුම මැකෙනවද? ලියුම මැකෙන්නේ නැහැ. ලියුම ඉතුරු වෙනවා. එනිසා සමතෙන් අපට මුබ වේනාවක් හිත සම්වර කරගෙන ඉන්න පුළුවන්. දවසක දෙයකට නෙමෙයි. ආත්මවත් 100කට 200කට විතර නෙමෙයි. මහා කන 54000කට සමනය කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ නැවත මේ හඩෙන්න වෙනවා ඒක. පින්නතුනේ මෙන්න මේ කරුණ ටිකේදී සලායතන හටගත්තේ නාම රූප නිසා. නාම රූප හටගත්තේ මේ අවිද්‍යාසගත විඥානය නිසා. ඒ විඥානය හටගත්තේ චේතනා නිසා. ඒ චේතනාව හටගත්තේ සම්පූර්ණයෙන්ම මේ අවිද්‍යාවනාගතව ලෝකෙදෙස බැලීම නිසා. ඒ නිසා අවිද්‍යාවෙන් යමක් දැස බැලුවොත් මේක පෙරදිමිච්ච දෙයක් මන් දකින්නේ නැත්නම් බාහිර තියෙන දේක මන් දකින්නේ කියලා හිතුවොත් ඒ චේතන මොහත තුළම මේ පියවර 12ම ගිහින් ආයේ මග නැවතිලෙ නෑ. ටික ටික ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට ටිකක් ලෝභයෙන් කිට්ටුවට කියලා නැවතිලෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන් මිදුණා වෙන්නේ නෑ. එනිසා පින්නතනේ අවිද්‍යාවෙන් බලනවත් එකම අනිත්‍යවල ටික ඔක්කොම ගිහිල්ලා ඒකට අදාළ වෙනස් වීම ආදී ටික ඒ තමන් අවිද්‍යාවෙන් ගත්තු ප්‍රමාණයේ දුක් ටිකට අපි අයිතිකාර වෙනවා. ඔය ඇත්තම බුදුදහමේ දැන් සතර සතිපට්ඨානේ කායනුපස්සනාවේ තියෙනවා පටවියාපෝතේජෝ වායය කියලා සතරමහා භූත රූප බලන කියලා. ඒ බලන එකක් තියෙනවා ඇත්තම බුදුදහමේ. නැහැ කියන්නේ නැහැ. රූප කලාප වශයෙන් බලන්නේම කියලා තියෙන්නේ. ඒ බලන්නේ අර බාහිර රළු ගතිය අඩු වෙන්නේ. දැන් එකපාර කෝපයක් කියලා නේ ගන්නෙ. එකපාර කෝපයක් කියලා ගන්න කියන්නේ අර ඒකට තියෙන ආශාව ටික අඩු කරන තමයි අර සතරමහා භූත රූපට තියෙන බලන කියලා කියන්නේ. හැබැයි ඒක නෙවෙයි අවසානය. මේ තියෙන සතර මහා භූත රූපයක් කියලා බැලුවත් Tamanṭa පුතෙක් මාහිර ඉන්නවා කියලා හිතුවොත් පුතාගෙන් ඩොක්ස් අපිට කියනවා ඒකෙන් බලක් ගන්න බෑ. අරට ප්‍රයිමරි ටෙක්නික් එකක් විතරයි අර ඇටම්ස් බලන එක. හැබැයි අන්තිමට යනකොට Taman දන්නවා මේ ඇටම්ස් කියලා මේ වෙලාවට අහුවෙන්නේ මනසේ ස්වභාවයට අනුව ඇටම් එක අහුවෙන්නේ මේ පැත්තේ. මේක මේ පැත්තේ වෙනස් වෙනකොට මේ පැත්තේ රිසර්ච් කරන එකක් අහුවෙන්නේ නැහැ සමහරවිට. ඒ නිසා දැන් මේ නිර්මාණය කළ දෙන්නේ දැන් මගේ මනසේ ස්වභාවයට අනුව එකක් මේ නිෂ්පාදනය කළ දෙන්නේ. මේක හැම වෙලාවෙම හැම දෙනාටම එක විදියට තියෙන දෙයක් නෙවෙයි. දැන් මෙතන මේ බිත්තිය ඇටම්ස් වලින් හැදිලා කියලා අපි කිව්වට මෙතෙන්ද ප්‍රේතෙක් භූතෙක් ආවොත් එයාට ඇටම්ස් මොනවක්වත් අහු වෙන්නේ නැහැ. එයා අයිනකට යනවා මේකෙන්. එයාට ගෙවල් අයිනත්ටියවත් ඔක්කොම පේනවා එයාට. අපේ තමන්ගේ දැන් විද්‍යාඥයෝ කියන්නේ මට මේක ඇටම් එක නම් අනිත් හැම කෙනාටම ඇටම් ඕන ලැබ් එකක මේක රිසර්ච් කරන්න පුළුවන් කියලා. ඒක කන්වෙන්ෂනල් ට්‍රූත් එකක් නෙවෙයි ඒක හරියි. නමුත් අල්ටිමේට් ට්‍රූත් එකට යනකොට මේ මම රිසර්ච් කරන්නේ මේ මොහොතේ මගේ මනසේ ස්වභාවයට අනුව. ඒකයි. ඒ නිසා බුදුදහමෙන් ඇටම් එකට වඩා ගැඹුරට ගිහිල්ලා තියෙන එක. ඇටම් එක තුල හිර වෙන්නේ නැහැ. ඒකත් නිෂ්පාදනය වෙන්නේ මේ මොහොතේ තමන්ගේ අභ්‍යන්තර ආයතන ටිකට අනුව වෙන එක තමයි දාන්නේ. මොකද අපට මරණාසන්න මොහොතේ මරණාසන්න මොහොතේ අපට මේව මොනවත් පේන්නේ නැහැ. අපි ඇතැම්ක ඇස් දෙක වහගෙන ඉන්නේ. ඒ මොහොතේ අපි සම්පූර්ණ ජීවත් වෙන්නේ අතීත අත්දැකීම් එක්ක. අපි දැකපු වහපු දේවල් තමයි ඔලට මතක් වෙන්නේ. ඒ වෙලෙත් අපිට ඇතැම් එක බෙද බෙද ඉන්න බෑ. අන්න ඒකයි වැදගත්. ඒ වෙලෙත් අපිට ඒක සිහි කරන්න වෙන්නේ අපිට මනසේ සිතුවිල්ලෙම අනිත් සංහේ බල්ල තමයි එතනින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි අද අපි මේ වගේ කරුණු සාකච්ඡා කළා. පටිච්චසමුප්පාදය පදනම් කරගෙන අපට ඉතාම සරල මට්ටමේ ඉන්න ආයෙ සරලම කාරණේ මතක් කරගන්න. මොකද්ද? කන්නඩි ළඟට යනකොට සතුට වෙන්නේ මේ වගේ පින් කරපු කෙනෙක් මේ කන්නඩි ඉස්සරහා ඉන්නේ කියලයි. වගේ සතර පින් කළා හොඳට දන් දීලා අද්දකින් දන් දීලා හිතෙන් භාවනා කරපු කෙනෙක් තමයි මේ ඉන්නේ කියලා පටන් ගන්න. එතනින් පටන් ගන්න ගමන පින්නතුනේ දිනපතාම අපේ සතුට වැඩි වෙන්න ඕන. ඒ සතුට ලෝකයේ අනිත්‍යගේ සතුට ටිකෙන් ටික අඩු වෙනවා. වයසට යනකොට, ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, තමන්ගේ ළඟම ඥාති මරණයට පස්සෙන් බොහෝ දිනෙක ධනවත් වුණත් උගත් වුණත් ඒ සතුට අඩු වෙනවා. නවත් පින්නතුනේ අපේ සතුට බුදුහාමුදුරු සරණ ගියු සාඛ්‍යන් එළියට අපේ සතුට එහෙම අඩු වෙන සතුටක් නෙවෙයි පින්නතුනේ. අපේ සතුට දිනෙන් දිනම වැඩි වෙනවා. මේ ශරීරයේ මහලු වෙනවට වඩා වේගෙන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව නුවණ ප්‍රඥාව සතුට වැඩි වෙන්නට ඕන. එහෙම වැඩි වෙන්න නම් මේ දුකේ හට ගැනීම නිරුද්ධියම දකින්නට ඕන. අවිද්‍යාව කියන්නේ මේකයි. මේ වෙන අවිද්‍යාසහගත ලෝකෙක අපි ඉන්නේ කියන එක නිතර දැනගන්නට ඕන. එහෙම දැනගෙන අනිත්‍යයෙන් මේකම බලාපොරොත්තු වෙන්න යන්න එපායි. දැන් ඔබ දැන් වාදේවල් දන්නවා අනිත්‍යයත් මේ විදිහටම ඉන්න ඕන කියලා. එහෙම යන්න එපායි. එහෙම ගියොත් ඉතින් ඔබට ඊළඟ දවසේ සිල් ගන්න යන්න වෙන්නේවත් නැහැ. පින්නතුනි එහෙම නෙවෙයි. අනිත්‍යයත් එක්ක සාමාන්‍ය විදිහට ලෝකෙ ඉන්න අර අම්මා කෙනෙක් පුඩා දරුවත් එක්ක සෙල්ලම් කරනවා වගේ. අම්මා පුඩා දරුවත් එක්ක සෙල්ලම් කරනවා, පුඩා දරුවගේ භාෂාවෙන් කතා කරනවානේ. නමුත් මානසිකවම වෙනස් විදියක ඉන්නේ. ඒ වගේ තමයි අපි සාමාන්‍ය විදිහට ඔබ සාද වලට, පාටි වලට යන්න කමන්නේ. මගුල් ගෙවලට යන්න, හොඳ ලස්සන ඇඳුම් අඳින්න. ඒ අතරේදී ඔබ මනසින් මෙන්න දෙවෙනි දර්ශනයක් තුල මම ඉන්නේ කියන අවබෝධයෙන් ඉන්න. එතකොට ඔබට ලෞකික ලෝකේ ජය ගන්නත් පුළුවන්. ඔබට ආධ්‍යාත්මික ලෝකේ ජය ගන්නත් පුළුවන්. දෙරොම ජය ගන්න ඔබට පුළුවන්. ඒ බලවත් කුසල ආනිසංසයෙන්ම ඔබට මේ ලෝකේ ජීවිතය මහා සාර්ථක වෙනවා. දරුවන්ගේ කටයුතු මහා සාර්ථක වෙනවා. හොඳට කීකරු දරුවන් කින්වත් දරුවන් ඥාතින් ඔබට මුණ ගැහෙනවා. ඔබට නිරෝගී භාවය ලැබෙනවා. දිගාචර සම්පන්නිය ලැබෙනවා. ඒ සියයට වඩා ඔබට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභය මොකද්ද? ඔබට ධර්මයේ කියන හොඳ කල්යාණ මිත්‍රයන් ජීවිත ලැබෙනවා. පින්තුනේ ඒක තමයි කෙනෙකුට තියෙන වටිනාම දේ. ඒක නැති වුණොත් මොනවද තිබුණත් වැඩකුත් නැහැ. ඒ නිසා ඔබ සතරක වූ පින්කම් වලින් ඔබ මේ ආත්ම භාවය කරපු යහපත් දේවල් වලින් ඔබට ලැබිලා තියෙන ඉහළම දේ හැටියට ඔබ සලකන්න ඔබට සද්ධර්ම ගහන්න අවස්ථාව ලැබීම, කල්යාණ මිත්‍රයන් ලැබීම කියනක ඔබ විශ්වාස කරන්න ඔබ ගැන සතුට වෙනවා. ඉතින් ඒ සඳහා තව තවත් මේ ධර්ම මාර්ගයන්ට පිළිවෙත් පුරන්නට, ගුණධම් වඩන්නට ඔබට තවදුරටත් ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්වත්නි, මේ ආස් කරගත් සියලු ගුණධර්මයන් අපි මේ ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඔබ නමින් මියගිය මේ ආත්ම භාවයේ ඥාති මිතරක් නෙවෙයි, අනන්ත සසරෙහි අපට ආම්මල තාත්තල වෙලා කිරෙන් දහදියෙන් ශ්‍රමයෙන් අපෝ පෝෂණය කළ අපේ ආම්මල තාත්තලා සහෝදර සහෝදරයන් බොහෝ දෙනෙක් විශ්වයෙන් එක් තැන්වල පින් අපේක්ෂාවෙන් සිටිනවා ඇති. ඉතින් ඒ හැම දෙනාමත් ඕන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුටු සිතින් මේ පින අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේගේ ඥාතියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් පින්වතුන් හැම දෙනාටම වගේම දෙවියනොත් මේ පින් අනුමෝදන් වෙත්වා. සම්මදෘෂ්ටික දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාගේම ජීවිතවලට සැලසේවා. විශේෂයෙන් පින්වතුන් මේ වගේ ලස්සනට පින්කම් කරන්නට මේ පරිසරය සකසා දෙන දිවාරයන් ඔබලා බොහොම වෙහෙස මහන්සියෙන් කටයුතු කරන ගරුතර නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ ධම්මපීති හාමුදුරුවෝ, සද්ධානුසාරී ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් දිවංගයේ දැහැමේ රැකවරණ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග පුඤ්ඤං සම් අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේවානාගාමෛද්දිකා. පුඤ්ඤං සම් අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, පංචශීලයේ සමාදන් වීමට බලාපොරොත්තු වෙන පින්තුන් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံතේ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံතේ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံතේ සංඝං සරණං ගච්ඡාමි, තතියන්තේ බුද්ධං සරණං ගච්ඡාමි, සතියන්තේ ධම්මං සරණං ගච්ඡාමි, තතියන්තේ සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං පත්වා අප්‍රමාදේන සම්පාදේත. හොඳයි පිනතුනේ, හිම ඉදිරි පාන්දර පටන් මේ මොහොතේ දක්වා පිනතුනගේ ජීවිතවලින් විවිධාකාරයෙන් කුසල දහම් සිදු කරගත්තා. ඉතින් හැම දිනෙකම සතුටටපත් ගන්න ඔබ මේ ඉතාම දුර්ලභව අමාරුවෙන් ලබාගත්තු මනුස්සාත්ම භාවයෙන් ඔබ වටිනාම ප්‍රතිඵල ලබා ගන්නා අවස්ථාවක් කියලා සතුටටපත් වන්න. ඉතින් මේ අහපු ධර්මය හැටිතාව දුරට නිතර නිතර අනිත් පැත්තට සාකච්ඡා කරන්න, ඒ ගැන හිතන්න, තව තවත් ඊට අදාළ ධර්ම දේශන අහලා තමන්ගේ ගුණ නුවණ සිහි නුවණ දිනු කරගන්නට මේ අදිස්ථානයක් කරගන්නට, එසේ සිදු කරන්නට පින්වත් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දිගාන්තර සම්පන්නසල් සේවා මෙලෙස රැස් කරගත් නෝතුම් කුණ ධර්මයන් හේතුවෙන් අප හැම දිනාටම උතුම් වූ නිවන් සුවයන් සලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්බයා සෝකම් පන්තාච නිසෝකා හොන්තු සම්මේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොයින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැමදිනාටම තෙරුවන් සරණයි.